නමස්කාර වේවා බුදු රුවනට සම්මා මම බුදු සරණ යමි නමස්කාර වේවා Wow.

මේ දෙවලුත් දහම්කලින් අපට ලැබෙනවා පිළිතුරු. නමුත් මේ සියයන් වඩා ඉහළම දෙයක් සඳහන් අපට ලැබෙන්න ඕන. ඒ මොකද්ද? ඒ තමයි දුකෙන් නිදහස් වෙන මාර්ගයේ සඳහන් කිරීම අපි අසන්නගෙන ඕන. සාමාන්‍ය දුකකින් නෙවෙයි මුතුමි. සාමාන්‍ය අපට හිතෙන්නේ මේ පරිමාවකින් දැනුමකින් සුවපත් වෙන කියලා නේ. නැත්නම් තමන්ට තියෙන කරදරයෙන් අපලකින් දුර වෙන්න කියලා. ඒ වගේ සරල දෙයක්ම නෙවෙයි මුතුමි. අපේ ජීවිතයේ ඉහළම දුකක් අපට ආවදී අපේ නාම ආදරය කරන කෙනෙක් අපේ සිතේ පිටදීම ජීවිතය අන්තරට පත් වෙන දකින අවස්ථාවේදී අපට හේන දෝෂකින් අපේ නිදහස වෙන තරම් ප්‍රබල ධර්ම අපට ලැබිලා තියෙනවා. ඔබ දන්නවා පටාචාරණ න්‍යාය එක දින මරණ හයක් සිදු වෙච්ච නැහැ. ඒ මරණ හයට සාර්ථකව මුහුණ දුන්නේ මේ සාධාරණ තුලින්. බඳුන මන්නේ නම් කියන්නේ එක දවසකදී තමන්ගේ කියන ආදරණීයමය විශ්වන්දනේ කියන මේ මුචිතය. ඒ අයත් වෙනත් මේ සාධාරණ දිනරයක වරණය ලැබුණා. ඒ ඇඟිලි අතිශය ඛේදනීය දුක්වලින් නිදහස් වරට මේ සාධාරණේ අවස්ථාව ලැබුණා. මේක තමයි වෙනතුනි කියන්නේ සම්විතිකෝ අතාරිකෝ කියලා. සාමහතෝ වන්දනා ධම්මෝ කියන පාඨය තුළ අපි නිතර සඳහන් කරන මුල දෙනවා. සන්දර්මයේ ಗುಣ දෙකක් තියෙනවා කියන එක සම්දිටික අනිත්‍යක ආකාරයක කියලා. සම්දිටික කියලා කියන්නේ මේ ජීවිත කාලය තුළදී මේ ඥාන සංසප්පට දකින්න පුළුවන්. අකාලික කියලා කියන්නේ ඊටාම ඉපනේ මේ ඥාන සංසප්පට දකින්න පුළුවන්. ඉතින් මේ නැතනේ එහෙම දහමක් තුළ අපිට මේ රැකවරණේ ලැබෙන පිටුතුනේ ඇතැම් විට අපේ ඉදිරි අපගෙන නොසලකා හරිනවා නම් කියේ. ඇතැම් විට අපට අසාධාරණයක් වෙනවා. අන්නේගේ අවස්ථාවකදී ඒ අසාධාරණයේ තමන්ගේ පැත්තෙ මිල දරගන්න පුළුවන් දෙයක් කියන මානසිකත්වයක් තමයි මේ සම්දර්මයෙන් ලැබෙන්න ඕන. මේ මානසික නිවීම පිනතුනේ දිනෙන් දින අපේ ජීවිත තුළ වැඩි වෙන්න ඕන. තමන්ම තමන් ගැන බලන්න. ඊයට වඩා අද දවසේ තමන්ගේ හිතේ කෙලෙස් අඩුයිද? අද දවසට වඩා එක දවසක වෙනින් මගේ හිතේ රාග දේශ මොහ තමයි අඩු වෙනවාද කියලා තමන්ම කණ්ණාඩි ඉදිරියට ගියාම තමන්ම බලන්න. මේක තමයි පිළිතුරේ ඇත්තටම අපේ සාර්ථකත්වය බලන ක්‍රමය. බොහෝ වෙලා අපි අපේ සාර්ථකත්වය බලාගන්නේ අනිත් දේනේ. අනිත් දේ කියන අනිතම ඔය හරි හොඳයි. හරි ලස්සනයි. එහෙම කියනකොට දැන් අපි මාස සතුට වෙන්නේ. පිළිතුරේ අනිත් අය අපට හොඳ කිව්වත් එකයි නැති වුණත් එකයි. තමන්ම තමන් ගැන බලන්න තමන්ගේ දැන් කෙලස් අඩු වෙනවද කියලා. මේක තමයි ඇත්තටම තමන්ගේ සාර්ථකත්වය බලන්න. තමන් දුකේ නිදහසන කෙනෙක්ද කියලා තමන්ටම තමන් ගැන බලන්න පුළුවන් ලක්ෂණය. ඉතින් මේ ලක්ෂණය අපි හැමදාම වැඩි කරගන්න පුළුවන්. මොකද ඒ සඳහා තාම පින්වන්තව මේ ලෝකෙ ඉපදෙන්නේ. දැන් ඔබ මෙතන වාඩි වෙන මේ හැමදෙයක්ම ඒ පින්වන්තකම ලබලා තමයි මේ ලෝකෙ ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසාම තමයි ඔබට මේ සන්දක් මෙදැන්නේ. මේ මොහොතම මේ ඇහෙනකෙක් මානේ වටා පිටාරෙන් ගන්න බොහෝ මිනිස්සුන් ඉන්නවා. සත්‍යයන් ඉන්නවා. ඒ බොහෝ දෙනාට මේ සන්දක් ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ පිටත. එළමෙන් නැති කියන්නේ වෙන නැති නිසා අපි අර දොස් කියවන වැඩක් නැහැ. ඒ බන්වන්නේ නැහැ. මේක පිළිබඳින් නැහැ කියලා අපි බොහොමද හිතනක් කරගන්නවා. නමුත් කියනවා මේක හිතනක් කරගන්නව නැහැ. මේක කියන්නේ ඒකට සාමාන්‍ය කෙනෙකුට මෙතන සමීපවෙන්න බෑ කියනද. මේ සඳහා මහා ප්‍රබල කුසලයක් තියෙනට ඕන. අන්‍ය කුසලයකින් තමයි ඔබ මෙතන නැගෙනවා. ඉතින් මේකෙම කියනවා ඔබ වහාම තින්නත් කෙනෙක් කියලා. පින්වත් තම නැවත නැවත තමගේ පැත්තට හරවන බලලා තමගේ සතුට වේ. දිනෙන් දින මේ සද්ධාත මිතුරු ඉදිරියට යන්න උත්සාහ කරන්න. අනිත් පැත්තෙන් ඔබ ඊටම ආදරය කරන ඥාති මිත්‍රාදීන් ඉන්නවනම් ඒ කියන්නේ යම් කිසි කෙනෙක් මිය ගියාට පස්සේ ඔබේ හිතේ දැඩිවම සංවේගයක් ඇති වෙන පිළසක් ඉන්නවනම් අන්න ඒ යන්න පුළුවන් තරම මේ සද්ධාතන උදව් කරන්න පිළිතුරු. ඔබ දෙන දාන වටේ සහභාගී කරගන්න. ඔබ කරන සිල්වැඩේ සම්මානය සහභාගී කරගන්න. පන්සලට එන බැරි නම් අඩු ගන්න දිනකට විනාඩි 5ක් හරි එයත් එක්ක ගෙදරින් මෛත්‍රී භාවනා කරන්න. සියලු සන්තෝෂෝපන්තිත්වාසෝපන්තිත්වාසෝපන්තිත්වා කියන ගුරු කරන්න. අඩු ගන්න වාහන යන ගමන් හරි චොක්ලට් එකක් අරන් වෙලන හරි ළමයිට එක ප්‍රැක්ටිස් කරන්න. ළමයි ඇත්තටම ආදරේ කරනවා. අපි විනාඩි දෙකක් මෛත්‍රී භාවනා කරනවා. අපි විනාඩියක් බුදුහාමරගේ බුදුමනියන් සිහිපත් කරමු කියලා අර වාහන යන ගමන් මම මේක අපිට කරන්න පුළුවන්. ඉතින් වෙනදෙන මෙහෙම අපිට සම්දන්න මේ හැමතැනදීම ඉතින් මේ කරුණ තුළ ඉදිරියට උත්සාහ ගන්න. පින්වත්නි විශේෂයෙන්ම පොසොන් පොහොය දිනේ අපට වැඩගත් වෙන්නේ මේ තථාගත ශ්‍රී සම්බුද්ධත්වයේ ශ්‍රී ලංකා දිවයිනේ ලැබීම නිමිති කරගෙන. මේක අවුරුදු 2362කට කලින් 2326කට කලින් මිහිඳු මහ රහතන් වහන්සේ මේ ශ්‍රී සම්බුද්ධත්වයේ ලැබෙන ශ්‍රී ලංකාවට කන්නේ. මේක අහම්බෙන් සිදු වෙන දෙයක් නෙවෙයි. මේක බොහෝ කටයුතු ගානක ප්‍රතිඵලයක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේ අවුරුදු 45ක් ලෝකෙට තරම් දේශනා කරනවා. උන්වහන්සේ දේශනා කරපු ධර්මය වසර 10ක 100ක 500ක අඳවීමක් නෙවෙයි. සාරංසන්නේ කර්මලක්ෂේක ඇස් ඉස් මස් ලේ ධම්මීල කරපු පරිත්‍යාගයේ ප්‍රතිඵලයක් තමයි ශ්‍රී සන්දර්මය කියන්නේ. ඔබ ශ්‍රී සන්දර්මය නම්මින් යමක් බණ අධයක් හරි ඔබ අහනවා නම් කල්පනා කර බලන්න ඒ හැම දහම් පදයකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ පරිත්‍යාගය. සාමාන්‍ය පරිත්‍යාගය නෙවෙයි පිළිතුනි. ඒක ඇස් ධම්මීල, හිස් ධම්මීල, මස් ධම්මීල, ජීවිත ධම්මීල කරන පරිත්‍යාගයේ කැපවීම ඇතුළේ තිබෙනවා. ඒ නිසා කිසිදු දහම් පදයක් අවමානක ලංකරන්න එපා. කිසිදු දහම් පදයක් නොසලකන්න එපා. කිසිදු දහම් පත්‍රිකාවකට සම්බන්ධමේ සඳහන් පත්‍රිකාවක් අවමානක අගෞරවයක ලක්ෂණ විදිහට සලකන්න මේ සංකල්පයට අපි උපරිම ගෞරවය දැක්වුව පමණටයි සද්ධර්මයෙන් අපට සැබෑ පිළිසරණ රැකවරණය ප්‍රතිඵල ලැබෙන්නේ. ඉතින් උන්වහන්සේ වසර 45ක් දේශනා කළේ මේ ලෝකයාට දුක නිදහසින් මාවත. කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව උදේත් මනුෂ්‍යයන් පමණක් නෙවෙයි දෙවියන් බ්‍රහ්මයන් සහිත මේ තුන් ලෝකයටම උන්වහන්සේ මේ සදහම් මනුවේ දේශනා කරනවා. මේ ධර්මයේ දේශනා කරන ගමන් උන්වහන්සේ කල්පනා කළා උන්වහන්සේ ජීවමාන කාලයේදී මේ සම්ධර්මයෙන් ප්‍රචාරය කරන තරක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ ශාසනය ඉදිරියට ගෙන යන්න හේතු වන විදිහට භික්ෂු පිරිසක් ඇති කරනවා. කේමවතාව වසවත් නිමාලයා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා පිරිනම් මානකේ. සම්බුද්ධ ත්‍රිපිටකයේ මොහොතේම ආරාධනා කළා. තවත් අවස්ථා කිහිපයකදී බුදුහාමර බලයන් කළා. දැන් මේවත් නැති පිරුවන් කාණකේ නම් බුදුහාමරගේ පිළිගැත්තේ නැහැ. බුදුහාම දේශනා කළේ මගේ මේ භික්ෂු පිරිස ව්‍යක්ත විනීත විසරද ධර්මදර ධර්මානුධර්ම ප්‍රතිපන්න පිරිසක් වෙනතුරු මා පිරුවන් කාණේ කියලා. ඒ සඳහා උන්වහන්සේ කාලයක් ගත්තේ. ඉතින් ඇති කරපු ශාස්ත්‍රීය පිරිස අඤ්ඤාකොණ්ඩඤ්ඤ මහ රහතන් වහන්සේගෙන් ආරම්භ වෙලා සරියුත් කුමන මහ රහතන් වහන්සේලාගෙන් අලංකාර වෙලා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ඇතුළු 500ක පිරිසකින් වසර 10 ගණනක් යන විදිහට ස්ථාපිත කරපු මේ සංඝරත්නය විශේෂයෙන් මිහිඳු මහ රහතන් වහන්සේ වැනි ස්වාමීන් වහන්සේලාගෙන් ලෝක ව්‍යාපාරණ වටවනවා. මිහිඳු මහ රහතන් වහන්සේ බුද්ධ වර්ෂ 236 ශ්‍රී ලංකාවට වැඩම කිරීමත් සමගම ශ්‍රී ලංකාව තුළ බුදුදහම මුල්බැස ගැනීමත් සමගම මේක ලෝක ආගමක් බවට පත් වෙනවා. එතෙන් පටන් දඹදෙණිය ශ්‍රී ලංකාවට ලක්දිවට ගුරුම වෙච්ච මේ සංධර්මයේ ලාංකික භික්ෂු වහන්සේලා තමන් ජීවිත පරිත්‍යාගයෙන් ගිහියන් සංගයේ සුවිතාල කැපවීම උපයෝගී කරගෙන මේ සංධර්මයේ පරපුරෙන් පරපුරට ගෙන යන්නට ඉතාම බුද්ධිමත් විදිහට ක්‍රියා කරා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගත වෙනකොට මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ප්‍රධාන ස්වාමීන් වහන්සේලාට කියලා මේ විසිරලා තිබෙච්ච සද්ධර්මයේ හරියට විසිරලා තිබෙච්ච මාර්මාලාව ඒක රහසේ කරන්න වගේ තාම ලස්සනට ඒක රහසේ කළා. බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියා මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ මේ කාර්යභාරයට මුල් තැන ගන්නවා දැනගෙන හිටියා. ඒක එක කරුණක් තමයි. උන්වහන්සේ ජීවමාන කාලයේදී බුදුරජාණන් වහන්සේ පාවිච්චි කරපු සිවුර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට මාරු කරා. මේකත් එක සලකනක් විදිහට. ඉතින් පින්වත්නි උන්වහන්සේ මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ රූපේනොත් බුදුරජාණන් වහන්සේට පිළිගින් සමීපයි කියලා සමානයි කියලා සඳහන් කරනවා. බොහෝ කාලයක් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි ප්‍රදේශයට ආසන්නයි. නමුත් එක්තරා දවසකදී මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පිළිපාත වැඩියා වඩින පාරක් තිබුණා. ඒ පාරේ ඊට කලින් බුදුරජාණන් වහන්සේ පින්ඳ පාත වෙන්නේ. ඉතින් අර දායක පිරිස පුරුදු වෙලා හිටියේ මහකාශ්‍යප මහ රහතන් වහන්සේට දාන එකට. මොකද මහකාශ්‍යප මහ රහතන් වහන්සේ ගැන අන්වත්ත නාමයක් තිබුණා දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියලා. දුප්පතුන්ගේ හාමුදුරුවෝ කියන්නේ දුප්පත්ගේ හාමුදුරුවෝ කියන. ඇයි මේ කියන්නේ? මහකාශ්‍යප මහ රහතන් වහන්සේ නිතරම පින්න පාත වැඩි ඉතාම දුප්පත් අයගේ පාරවල් ගොවිතැන් කරන එළදෙවිය මේ වගේ අය ඉන්න ප්‍රදේශවල තමයි පිටපත් වෙන්නේ. අනිත්‍යය තමයි මහලු වෙලා මරණාසන්න වගේ ඉන්න අයගේ නිවෙස්වලට පිටපත් වෙන්නේ. එයාට ධන හඳන් හරි වැඩලා ඒ කෙනේ සුභදිනාම වෙන්න කියන මහා කරුණාවෙන් මොනවාසේ කටයුතු කළා. ඉතින් මහකාශ්‍යප මහ රහතන් වහන්සේ පිටපත් වඩිනම් ආරයේදී දිනක් බුදුහාමීට කලින් මේ පාරේ පිටපත් වෙන්නේ. වඩින ප්‍රකාර මිනිස් රිතේ මේ වඩින මහකාශ පාන්දරය කියලා. බුදුරජාණන් වහන්සේ පින්න පාත්තේ බැඳුවා. උන්වහන්සේ පින්න පාත්තේ පිළිගැලගෙන පිළිතුරක් යනකොට මිනිස් දැක්ම නෑත මහකාශ පාන්දර වඩිනවා. ඊට පස්සේ තවන්නේ වෙන හඳුරු කෙනෙක් මේ දැන් තමයි අපි හඳුර වඩින කියලා බුදුහාමරණ පූජා කරපු යම් මහතරෙන් අරගෙන ඇවිල්ලා මේ දහම් අය මහකාශ මහරහතන් වහන්සේට පූජා කරනවා. ඉතින් මහකාශ මහරහතන්ගේ ප්‍රාර්ථනා ඉතින් මේ සම්බන්ධයෙන් කරන්නේ මගේ ගුරුවරයා මේ වැඩි කියලා. ඉතින් ඊට පස්සේ උන්වහන්සේ තීරණය කළා ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින ප්‍රදේශයක වැඩ ඉන්නේ නැහැ කියලා. උන්වහන්සේ සිසු පිටසක්ත ගෑනක වනගත ප්‍රදේශයකට වැඩම කළා. නමුත් උන්වහන්සේ එක්තරා ආර්මණයක් කළා. යම්කිසි දවසක බුදුරජාණන් වහන්සේ පිරුණ පැහැදීම් ඒ පිරුණ කන දවසේදී ඒ වනයේ ඉඳින ගස්වල පොළ මල් හැදෙනවා නැති ප්‍රාර්ථනා මෙහෙම කාලයක් ගත වෙන රෝමාංශයේ දැක්ක දිනා ගස්වල පුරේ කැන්ටනේ අසාමාන්‍ය විදිහට වැඩෙනවා යෝගේ මල් ආදී වැඩෙනවා දැක්කා. උන්වහන්සේ තීරණය කළා බුදුරජාණන් වහන්සේගේ ජීවිතය දැන අවසන් වෙන යන්න කියලා. භික්ෂු පිරිසට සඳහන් කළා සූදානම් වෙන්න අපි බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න යනවා කියලා. පින්තුන් වහන්සේ අර සිසු පිරිස සමගම සූදානම් වෙලා බුදුරජාණන් වහන්සේ වළඳ උන්වහන්සේ දැන් පිරුණ බව වදන්නේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කළා. වැඩම කරන බව අනිත් ස්වාමීන් වහන්සේට බොහෝ දෙනෙක් දැනෙන්නේ නැහැ. උන්වහන්සේ පිරුණ පළ දින කීපයක් ගිහිල්ලා දැන් මේ දෙහි ආදානය කරන සෝදානෙ නිමිති. බොහෝ දෙනෙක් උත්සාහ කළා මේ දෙහි ගිනි දරවන්න. නමුත් ඒ කිසි උත්සාහයක් සාර්ථක වෙන්නේ නැහැ ගිනි දරන්න බැරි වුණා. මේ වෙනාමේ අනුරුද්ධ මහරහතන් වහන්සේ විශේෂ අවිඥාණාභී භික්ෂු මහන්සලා තුලින් අග්‍රස්ථානී මන්ත්‍රීගේ අනුබුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කළ කලබල වෙනවා කවුරු සාකලත් දැම්ම මේ දෙයේ ඉඳලා නෑ කියන. මේ විනාස්තාව පිළිබඳ මිහිඳු මහරහතන් වහන්සේ මහකාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු හේසින් පිළිස වැඩම කළා. වැඩම කරනකොට බුදුරජාණන් වහන්සේගේ දේහය දෙන මත තැන්පත් කළ තිබුණේ චිත්තේ මත තැන්පත් කළ තිබුණේ. ඒ වැසිර තිබිච්ච දේහයේ විවර වුණා මහකාශ්‍යප මහරහතන් වහන්සේ වැඩම කිරීමට. උන්වහන්සේ මේ දෙකට ගෞරවය දක්වනවා. ගෞරවයෙන් මා සමගම ඉබේම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ගිනි දැල්වනා කියලා සඳහන් කරනවා. පින්වතුනි මේ වගේ මහා ප්‍රාර්ථනා මාධ්‍යස්ත්‍රයක් මහකාශ්‍යප මහ රහතන් වහන්සේ කියන්නේ පින්වතුනි මේ ශාසනයේ සුවිශේෂී කෙනෙක්. මේ ශාසනයේ ධර්මයේ මේක කණේ මාතව ගානක උන්වහන්සේ මේ අධිවේ සඳහා ක්‍රියා කරපු කෙනෙක්. උන්වහන්සේට ගිහි කාලයේදී උන්වහන්සේ විවාහ වෙලදී බතපාපිලාන කියලා ඒ කාන්තාවක් ඈත් පස්සේ තමයි මහා වුණා. ඒ දෙන්නම ගිහි කාලේ විවාහ වුණත් බ්‍රහ්මචාරිව තමයි හිටියේ කියලා කියන්නේ. ඒ දෙන්නම බ්‍රහ්මලෝකේ නම දෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් ආත්මෝගාන කියන දෙන්නම බ්‍රහ්මචාරියෝ ඉදෙන්නේ විවාහ වුණත් බ්‍රහ්මචාරිව ඉදෙන්නේ මේ ශාසනික උරුමෙන් ඇඟලස් දෙන්නේ. ඉතින් ඒ දෙන්නගේ චරිතය ගැන මම කතාවා. නමුත් අපට අවශ්‍ය වුණේ මෙමෙත මහකාශ්‍යප මහ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ දියමන කාලයේ ශිෂ්‍යෙක් විදියට උන්වහන්සේ සම්බුද්ධ පරිණාමය පස්සේ මේ ශාසනයක වගකීම් බාරගත්තා. බුදු පරිනිර්වාණය පස්සේ උන්වහන්සේ අනිත් භික්ෂුන්වහන්සේ සමග සාකච්ඡා කළා. අපි ඉක්මනටම ධර්ම සංග්‍රහ පවත්වනවා කියලා. ඉතින් අජත්තත් මහ රහතන් වහන්සේ සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාගෙන මහාකාශ්‍යප මහ රහතන් වහන්සේ අනිත් ස්වාමීන් වහන්සේලා ආර්යයන්ව නමකදී සහභාගී කියලා වගෙන අවිඥානාවේ ඉරදිමත් රහතන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් පාලිමින් ධර්ම සංගණන කරද්දෝ ඒ සංගණන මාර්ථන බුදුරජාණන් වහන්සේ අවුරුදු 47ක් තිස්සේ දේශනා කරපු ධර්ම විනය ඉතාම විධිමත් විදියට පැනගැස්සුවා විනය සූත්‍ර අභිධර්ම විදියට තවන්වන් කොටස් විදියට සුත්තකයේ වෙන්‍යාකරණ ගාථාව දාන ආදි වශයෙන් නාන සතු සාඥා ආදි වශයෙන් විවිධ ප්‍රවේත යටතේ ඒක රසී කරනවා මේ සංගායනා පවත්තන සංගායනා පස්සේ එක එක ස්වාමීන් වහන්සේලාට සහ උන්වහන්සේලාගේ ශිෂ්‍ය පිරිසට බාරගෙන මේ සම්ධර්මයේ කටපාඩමින් ඉදිරියට නැගෙන යන්න කියලා පුරන් තුමාසිය අගස්ස රජතුමාගේ නිර්මාණය කරපු විශේෂ මණ්ඩපයක් තුළගෙන මේ ස්වාමීන් වහන්සේලා ත්‍රිපිටකයේ සංගායන කළා සංජානන කළා ඒක සිද්ධෝනේ සම්බුදු පරිමාණයෙන් මාස 3කට පස්සේ ඊට පස්සේ පිටතුනේ තව කවුරු සියයන් කියන ඇතිවෙච්ච සාසනික අනුභවයක් නිසා ඒක අනිහිතිය සම්බතාමේ ස්වාමීන් වහන්සේටලු යහමාගේ ස්වාමීන් වහන්සේටලු ස්වාමීන් වහන්සේගේ මූලිකත්වයෙන් නැවත සංගායන බුද්ධ පරිනිර්වාණය මතර සීලක පස්සේ පිළිතුරු මෙතන තියෙන විශේෂත්වය තමයි මේ සීයේදී පවද්දපු බුද්ධ පරිනිර්වාණය අවුරුදු 100ේදී පවද්දපු මේ සංගායනාවේදී තියෙන තේ වැඩ සිටිය සමහර ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ සීසින් දැකව සාන්නාමි. ඊකස් විශේෂිත කාරණේ. කීපදෙනෙක් කියනවා. එතකොට මෙන්න මේ දෙවෙනි ධර්ම සංගායනාවේදී තියෙන තේ බුදුන් සියයේ සිදු කරපු මේ සංගායනාවේදී තමත් ඉතාම විධිමත් විදියට මේක සාකච්ඡා කරලා සංගායනා කරලා තමත් මේක ස්ථාපිත කරනවා. ඊළඟට පිටුන උන්වහන්සේලා බැලුවා එකල වැඩ සිටියේ ස්වාමීන් වහන්සේලා බැලුවා ආයි සාසනික අර්බුදයක් ඇති වෙන කොයි කාලෙද කියලා. උන්වහන්සේලා තේරුම් ගත්තා ආයි තාත් වසර 100කට විතර පස්සේ. වෙනත් විදිහකින් කියනවා නම් බුදු පරිනිර්වාණය වසර 230ක් විතර ගත වෙනකොට ආයි ලොකු සාසනික අර්බුදයක් ඇති වෙනවා කියලා උන්වහන්සේලා දැක්කා. දැකලා මොකද කළේ? දැකලා කිනුටි ඊට අවශ්‍ය පුද්ගලයන් ස්ථානගත කරා. ඒ වන විට මේ ලෝකයේ පහළ වෙන පුද්ගලයන්ට දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආරාධනා කළා. බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා ආරාධනා කළා. ආදාන පුද්ගලයන්ට මේ කාලේ මනුස්ස ලෝකෙට ගිහිල්ලා මේ කාර්යය බාරය කරනවා කියලා. අන්න ඒ ස්වාමීන් වහන්සේලා තමයි එකතු වුණේ. බුදු පරිනිර්වාණය වසර 236 ගතවෙද්දී සිදු වෙච්ච තුන්වෙනි ධර්ම සංගායනාවට මෙන්න මේ ආරාධනා කරපු අය සම්බන්ධයි. එතකොට බුදු වසර 236 දී ඇති වෙච්ච සාසනික අර්බුද නිමිති කරගෙන ධර්මාශෝකන රජතුමාගේ පරාජානුග්‍රහයෙන් මොග්ගලි පුත්තිස්ස මහ රහතන් වහන්සේගේ මූලිකත්වයෙන් පින්තනි මාස 7ක් තිස්සේ මේ සංගායනා කළා. ඒ සංගායනා ඉතාම සාර්ථකව පවත්වන මේ සංඝ සසුනට ඇතුළත හිටිය සාසනයට නොගැලපෙන අය මේ සාසනය ඉවත් කරනවා. මේක සංඝ කර්මරාජ්‍ය අනුග්‍රහය කරපු දෙයක්. රාජ්‍යවල මුලලා කරපු දෙයක්. මෙහිදී පින්තනි විශේෂයෙන් සිදුවෙච්ච කාරණයක් තමයි සංගායනා පස්සේ ස්වාමීන් වහන්සේලා තීරණය කළා තවත් රටවල්වලට මේ ධර්ම ව්‍යාප්ත කරනවා කියන්නේ. ඒ කාලේ හැටියට තිබිච්ච රටවල් විදියට විශේෂයෙන් ඉන්දියාව වටා තිබිච්ච ප්‍රදේශවලට ඒ කාලේ තිබිච්ච නම් හැටියට සඳහන් කරනවා අපේ බෞද්ධ සාහිත්‍යය සඳහන් වෙනවා. ඒ නම් වලින්ම සඳහන් වෙනවා කොයි ප්‍රදේශවලද පිටත් කරේ කියලා. ප්‍රදේශ නමයකට ධර්මයේ දූතයන් වහන්සේලා පිටත් කළා. ඒ හැම ප්‍රදේශයකම පිටත් කරපු ස්වාමීන් වහන්සේලාගේ මූලිකත්වයේ ගත් ස්වාමීන් වහන්සේලා බොහෝ දෙනේ රහතන් වහන්සේලා. ඉතාම විධිමත් විදිහට තමයි මේ කටයුතු කළේ. එතකොට ඒ රටවල් අතරින් එකක් තමයි කාශ්මීර ගන්ධාර දේශය. දැන් කාශ්මීරයේ ගෙලෙම කියන්නේ ඒ ප්‍රදේශයට පිටසම් පිටත් කළ හැරියා. ඒ වගේම මහිස මණ්ඩලයේ කියන ප්‍රදේශයට තවත් පිටසම් පිටත් කළා. මහිස මණ්ඩලයේ කියන වර්තමානයේ මයිසූර් කියලා තියෙන ප්‍රදේශයට. ඊට වනවාස දේශයට කියලා ප්‍රදේශයකට පිටත් කළා. ඒ කියන්නේ දකුණු ඉන්දියාවේ තියෙන කොටසකට පිටත් කළා. ඊළඟට අපරන්ත දේශය කියලා තවත් ස්ථානයකට පිටත් කරනවා ඉන්දියාවේ බටහිර කොටසේ ඇතුළත් වෙන ප්‍රදේශයක්. ඊළඟට මහරට්ට කියන ප්‍රදේශයක් ධර්මදේශන වහන්සේලා නියවුවා. මහරට්ට කියන්නේ වර්තමාන ඉන්දියා ප්‍රාන්තයේ තියෙන මහා රාජ්‍යය කියලා ඒ මහා රාජ්‍යයට පිටත්. ඊනට යෝනක දේශයට යවන කියලා අපි කියන මැද පෙරදිග සම්බන්ධ ප්‍රදේශ ඉන්දියාවේ වයම දිග කොටසට පිටත් කළා. ඊනට සුවන භූමි ස්වර්ණ භූමි කියලා අපි කියන්නේ බුරුමයට. ඒකත් එක්ක ඉන්දියාවටම සම්බන්ධ වගේ තිබුණේ බුරුමයට කොටසක් පිටත් කළා. ඊළඟට හිමවන්ත දේශයට හිමාලයෙන් හිමාලයාස්ත්‍රයේ ප්‍රදේශයට ඊළඟට අම්බපන්නේ කියන ප්‍රදේශයට අපේ ශ්‍රී ලංකාවට පිටසක් පිටත් කළා. මේ අනුව පිටසතරෙන් තියෙන විශේෂත්වයන් තමයි මේ ධර්ම සංගායනාවට මූලිකත්වයේ ගත රජතුමාගේට ධර්මාශෝක රජතුමාගේ පුතා තමයි. පුතා ඇතුළු තව ඥාතිලු සම්බන්ධ වෙන සංඝ පිරිසක් තමයි ශ්‍රී ලංකාවට පිටත් කළේ. මහා මහින්ද, ඉත්තේ, බුද්ධිය, සම්බද, බද්දතාල, සුමන සාමරේන වහන්සේ සහ බණ්ඩ උපාසක කියන මේ හත් දෙනා. ඒ පස් දෙනේ කොට සමදා ස්වාමීන් වහන්සේලා. එක නම සාමරේන ස්වාමීන් වහන්සේ කෙනෙක්. එක්කෙනේ ගිහි උපාසකයෙක්. ඇයි මේ විදිහට පිටිසු තෝරගත්තේ? ඇයි කොට සමදා වික්ෂුන් වහන්සේලා ප්‍රශ්නමක් මේ සඳහා තෝරගත්තේ? විශේෂයෙන් වික්ෂුන් වහන්සේලාගේ සාසනික විනය කර්මයකදී උපසම්පදා කර්මයක් වෙන අවස්ථාවකදී ආව වශයෙන් උපසම්පදා වික්ෂුන් වහන්සේලා ප්‍රශ්නමක් අහන්න ඕන. ඒ නිසා තමයි මේ උපසම්පදා වික්ෂුන් වහන්සේ ප්‍රශ්නමක් මේකට සූදානම් කළේ. අනිත් කාරණේ තමයි සාමරයන් වහන්සේ කියනකොට පිටත් කළේ නැහැ. එහේ එකට හේතුව. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් පේනට ඕන උපසම්පදා වික්ෂුන් වහන්සේ කියනකොට සාමරයන් සාමරයන් වහන්සේ කියන අතර තියෙන වෙනස. අනිත් කාරණේ තමයි ශ්‍රී ලංකාවේදී මේ සාමර සායනාසේ ඔබ සම්බන්ධ කරලා පෙන්වන්න තෝරගම් තිබුණා. මේ අනේ කාරණා තමයි හේතුනේ. අනිත් දේ තමයි ඊ උපාසකේ කරන්නේ. උපාසක මහත්තයෝ දෙකන් කියන්නේ. ඇයි ඒක හේතුව? ඒ තමයි පින්නදී කොහොමද ගියේ ස්වාමීන් වහන්සේට උපස්ථාන කරන්නේ. කියන්නේ මේ ආදර්ශ ශ්‍රී ලංකිකයන් පෙන්වන්න උවමනා කළා. අනිත් ඒක කොහොම මහාන කළා? පැණි කිරීම කොහොමද කරන්නේ කියලා පෙන්වීමේ ඒ ආදර්ශය දෙන්නට මේ ස්වාමීන් වහන්සේට අවස්ථාවක් තිබුණා. ඉතින් මෙන්න මේ විදිහට පින්නතුනේ විදිමත් පිරිසක් තමයි මේ තොමින ධර්ම සංගායනා පස්සේ ශ්‍රී ලංකාවට පිටත් කරන හැරීම සඳහා තෝරාගත්තේ. ඒ තරම් නෙවේ. ධර්මාශෝක රජතුමාගේ අධීක්ෂණ යටතේ මේ අවුරුදු පිරිස ශ්‍රී ලංකාවට පිටත් කරන හැරීමට තීරණය කරපු අවස්ථාවේදී ලංකාවේ රජකලේ කවුද? ලංකාවේ රජකලේ කවුද? ලංකාවේ රජකලේ මොඩසීව රජතුමා. දේවනම්පියතිස්ස රජතුමා නෙවෙයි. ආරාධනා ලැබෙනකොට ලංකාවේ රජකලේ දේවනම්පියතිස්ස රජතුමාගේ පියා මොඩසීව රජතුමා. නමුත් මිහිඳු රහතන් වහන්සේ ලංකාවට වැඩම කලින් බැලුවා මේ දැන් කවුද ඉන්නේ රජතුමා වයසක කෙනෙක්. ඒ නිසා ටිකක් ප්‍රමාද වුණා. ඒ රජතුමාගේ ඇවැමින් අනිත් රජතුමා බලයට පත් වෙනකන් මාස කිහිපයක් ඉන්දියාවේ ප්‍රමාද වුණා. කොහෙද හිටියේ? බේදිසාව කියන ප්‍රදේශයේ මිහිඳු හාමුදුරන්ගේ මෑණියන් වැඩ සිටින ප්‍රදේශෙට ගිහිල්ලා අම්මට ධර්ම දේශනා කරමින් ඒ ප්‍රදේශයේ මේ ධර්ම දූත ප්‍රචාරය සඳහා උන්වහන්සේ සූදානම් වුණා. කොහොමද සූදානම් වුණේ? ඒ සඳහා ගිහිල්ලා කරන්න ඕන කටයුතු සම්පාදනය කරගත්තා. පින්නත ලංකාවේ උපභාෂාවක් කියන මහත්මේ භාෂාවෙන් හිටන් පුරුදු නම් කියන්නේ. අනෙක් කාරණේ තමයි ත්‍රිපිටකයේ අටුව ඇතුළු මුළු කියනවාදී සම්ප්‍රදායම ඒ කාලයේ තුළ මිහිඳු මහඳුරෝ කටපාඩම් කළා. රහතන් වහන්සේලා කියන තුනේ සමහර ශාසනික අවස්ථාවලදී පොත්පත් පාඩම් කරන කටපාඩම් කරනවා. ඇතැම් විට සාමාන්‍ය ස්වභාවයෙන් රහත් වෙච්ච ස්වාමි වහන්සේ කෙනෙක් සාධනයක වැඩිපුර අනුග්‍රහයක් කරන්න කියන අදහසක් තියෙනවා නම් ඇතැම්කට ධ්‍යාන අභිඥාපත්‍ය දිනු කරලා ඒ අමතර කුසලතා එක්ස්ට්‍රා ස්කිල්ස් ටික සයිකික් එනර්ජිස් දිනු කරනවා. තමන්ට මානෙ දිනු කරගන්නේ මේ සාසනයේ කියලා පැවැත්ම සඳහා. මෙහෙම මාතා මහත්මයෙන් මෙන්න මේ කාර්ය සිදු කරා. මහත්මයේ සම්පූර්ණම සාමාන්‍ය කෙනෙකුට ඉක්මනින් අර සති සමත දිනු කරපු නිසා උන්වහන්සේ ඉක්මනටම දාර්ශනික තියෙනවා. ඒ සියලුම සම්ප්‍රදාය මේ කාලය තුළ උන්වහන්සේ කටපාඩමින් රැගෙනවා. රැගෙන ගියේ නැගෙන්න බලන උන්වහන්සේ ඊළඟ ප්‍රේමොත් සිවරණ මාගේ ඇවැමෙන් දේවානම් තිස්සයිතුමා බලයට පත් වුණාට පස්සේ තීරණය කළා දැන් ලංකාවට යන්න ඕන කාලය කියලා. මෙහෙමානම් මහන්සේ ලංකාවට වැඩම කිරීමෙන් කලින් ධර්මසෝධරයතුමා ලිපියක් එවුවා. කාට දෙන්නේ? ලිපියේ ලංකාවේ දැන් අලුත් රජතුමාට දේවානම් තිස්සයිතුමාට ඔව් කලින් නම් හඳුනන කෙනෙක් පෑනේ මිතුරේ ලියෝ කියුම් වලින් මිත්‍රත්වය පාත්ක කෙනෙක්. ඔහුට ලිපියක් එවුවා. මම බුදුන් දහම් සමුරු කියන දේවල් සරණ ගියා. ඔබත් දේවල් සරණ යන්න. ඒ සඳහා මම ළඟදීම ධර්ම දෝතන මහන්සියලා යනවා කියලා. දැන් බලන්න යාළුවෝ දේවල් සරණ ගියා. අනේ යාළුවට ඉස්සරහ සරණ ඇදෙන්නේ. දැන් මේක තමයි වෙනකන් නියම යාළුවෝ නම් කරන්න ඕන. මේක කියන්නේ ආගමකට හරවන දෙයක් නෙමෙයි මේ කියන්නේ. එයාට කලින්ම කියන ප්‍රතිපත්ති සකින කියලා කියන කවන්නේ බුදුදහම කියන නොකිය හරි මේකේ තියෙන මොන සංකල්පයි මෛත්‍රී භාවනාව සීලය සතිමත් බව විදර්ශනා මේ වගේ දේවල් ඔබ යාළුවට උගන්වන්න. යාළ මොනාගෙන නම් කවන්නේ බුද්ධ නම් කියලා කියන්න ඕනේ. යාළ බෞද්ධ නාමයෙන් ලේබල් එක ගන්න ඕනේ. යාන් සත්පුරුෂයන් කරන්නේ. යාක ප්‍රඥාව දිනු කරන්නේ. යාන් සුභිතාමයේ වෙන්න දුකේ නිදහස්සනයට උදව් කරන්න ඔබ ඇත්තටම යන්නේ ආරෙල. දැන් අපි ධර්මයේ පස්සේ සමහර වෙනතොට එහෙමයි. තමන්ගේ හිත මිත්‍රාදීන් කින්කමට සහභාගී කරගන්නවා. ඇදමිට යන්නේ ලොකෝ කින්කම් එකක් කරනවා නේද? දැන් අපේ වෙනතොට මේ වගේ පන්සලට වාහනයක පූජා කරේ වගේ. තමන්ගේ යාළුවගේ මාර්ගයේ පන්සලට ස්වාමීන් වහන්සේ කෙනෙකුට වෙනතොට මේ තරම් දේවල් වුණත් අපි යොමු කර ඇත්තටම අපි ආදරේ නම් අපි මේ වගේ උදව් අපි ආවන කරන්න ඕන. ඉතින් තිනුනේ ධර්මසෝධරයතුමා මෙන්න මේ අනිවිදයෙන් කලින් ඉවල තිබ්බා දේවානම් තිස්සයිතුමාට. මෙන්න මේ කරුණ සියල්ලම මත මිහිඳු හඳුන තීරණය කළා ලංකාවට වැඩම කරන කාලේ සහ වැඩම කරන දිනේ සහ ස්ථාන සියල්ලම මහන්සිය තීරණය කළා. දේවානම් තිස්සයිතුමා ඒකීඩා කියෙදෙමි කියන අවස්ථාවකදී අපි කියන සතුන් දඩේ මේක අපි කියන්නේ සාමාන්‍යයෙන්. ඉතින් කෙසේ වෙතත් මෙවැනි අවස්ථාවකදී රජතුමාට මුණ ගැහෙන විදිහට ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ මිහිඳු තලාවේ ඒ ගල්හන මත මිහිඳු හාමුදුරුවෝ කියන සිටියා. මුලින් මිහිඳු හාමුදුරුවෝ විතරයි කියන සිටියේ. එකපාර උපමයන් දෙන්නොත් රජතුමා බය වෙයි කියලා මිහිඳු හාමුදුරුවෝ විතරක් කියන විදිහට සැලැස්සුවා. ඔබටම අනුකම්පා පිණිස ධම්ම දිවසිනම වැඩම කළා කියලා. දැන් මේ ආල සාමාන්‍ය කෙනෙක් නෙවෙයි. සාමාන්‍ය රජ කෙනෙකුගේත් නෙවෙයි. මහා අධිරාජ්‍යයේ පුතෙක් න්යාවේ. උන්වහන්සේට කියන්නේ දෙන්න මේ එන්නේ දා අශෝක අධිරාජ්‍යයේ පුතේ කියලා කියන්නේ දෙබනේ. නමුත් එහෙම නෙවෙයි කියුවේ. අශෝක රජතුමාගේ පුතා කියලා නෙවෙයි කියුවේ. බුදුහාමරගේ ශ්‍රාවකයෙක් කියලා කිව්වේ. ඒකයි තමයි අභිමානය. රහතන් වහන්සේ කෙනෙකුගේ දේරු වහන්සේට තියෙන අභිමානය මොනවද සඳහන් කරන්නේ? ධම්මරාජයන් ශ්‍රාවක අපි ධම්මරාජයන් වහන්සේගේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකවත් කියලා. එහෙම කිව්ව ගමන රජතුමාට මතක් වුණා. අර ධර්මසෝධරයතුමා පිළිපිය මෙහෙම කතාවක් මට කියලා තිබුණේ කියලා. ඊට පස්සේ මහසල පිළිගෙන වහන්සේගෙන් බණ අහලා ටිකෙන් ටික උන්වහන්සේලා අනුරාධපුරේ වැඩම කරවලා මහණෙනා පූජා කළා. පෙර වෙනස්සන පූජා කළා. දින කීයක් ඇතුළතදී මිහි තලයේ තියෙන සැක එකලෙන් සකස් කළා. ඒව පිළිපිලි සකස් කළා මේ ස්වාමීන් වහන්සේට පූජා කරා. මෙතන පටන් ටිකෙන් ටික සාසනේ ලාංකාව තුළ ව්‍යාප්තුණා. මුලින්ම රජතුමා ආගම පිළිගැනීම සම්බන්ධව විශේෂයෙන් අරිත් කුමාරයා අරිත් හැමතිය ඇතුළු ඒ රජතුමාගේ තම සමිව තමයි මේ සාසනයට සම්පූර්ණ දායකත්වය දැක්වුවා. සාමාන්‍ය දායකත්ව නෙවෙයි. උන්වහන්සේලා ගැන දෙපැන්ති වෙනාම මේ ශාසනයට පුර දුන්නා. පිරිමියන් පැවිදි වෙනකොට කාන්තාවක් කල්පනා කරන අපට පැවිදි වෙන පුළුවන්ද කියලා අනුරාධ දේවිය ඇතුළු රාජකීය කාන්තාවන් මේ ශාසනික ගුරුකම ලබා ගන්නට උනන්දු වෙනවා. ඒ අවස්ථාවේදී මිනාම සඳහන් කළේ අපට කාන්තාවක් පැවිදි වෙන අපට කියක් නෑ. ඒක අවශ්‍ය නම් ඒක විසුණු වාස්තුල විසින්ම කරිත දෙයක් කියලා ඊට පස්සේ ඉන්දියාවෙන් සංගමෙන් තම මෙහි ඇතුළු විසුණු මහසලා රැගෙන ආවා. උන්වහන්සේ වැඩෙන ගමන් ජයසිම්හා බෝධියක් අපට ලැබුණා. එක පැත්තකින් මහින්දාගමනේ හැටියට මිහිඳු මහ රහතන් වහන්සේ ශ්‍රී ලංකාවට වැඩියා. අනිත් පැත්තෙන් දොමින්දාගමනේ. දොමින්දාගමනේ කියන්නේ මොකටද? මහින්දාගමනේ කියලා එකක් තියෙනවා, දොමින්දාගමනේ කියලා එකක් තියෙනවා. දොමින්දාගමනේ කියන්නේ ජයසිම්හා බෝධි මහන්සේගේ පැමිණීම. ඉතින් මේ දෙකම ශ්‍රී ලංකාවට ආශිර්වාදයක් වුණා. ඒ කායින් පිනතුනේ ශ්‍රී ලංකාවේ මහා සංස්කෘතියක් තිබුණා, කලා නිර්මාණාදිය තිබුණා, යම් යම් දියකාගේ ආගම ආදී ලංකාවේ තිබුණා. නමුත් එතනින් ඒ මිහිඳු මහරහතන් වහන්සේගේ සම්රාජ්‍ය සමගම ඒ සංස්කෘතිය මිහොඳානකතාවක් දිනවලා ඒ සංස්කෘතියට මේ ලෝකේ වටිනාකම දර්ශනයට දුන්නා. මිහිඳු මහරහතන් වහන්සේ වයස අවුරුදු 32 දී තමයි ලංකාවට වැඩම කළේ. එතන පටන් මහන්සිය අවුරුදු 80 දී තිරණ පාන තුරුම නැවත ඉන්දියාවට වැඩම කළේ නැහැ. ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ජීවිත කාලයම ගත කළේ. හැබැයි ඒක ස්වාමීන් වහන්සේ කෙනෙක් අර සුමන සාමරයන් වහන්සේ කීපවතාවක් වැඩම කළා. වැඩම කරමින් ධාතු මහන්සියලා ශ්‍රී ලංකාවට වැඩම කෙරේ මහන්සිය. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කර පාස්ථානයේදී මිහිඳු දෙවන විස්තරේ පහව ප්‍රශ්නයක් තමයි. ස්වාමීන් වහන්සේ කොහොමද මේ වැඩේ කියලා. කොහොමද වැඩම කළේ කියලා. මේ සමහර මොකද සනා කළේ? රජතුමනි මම අපි ආවේ දියනොත් නෙවෙයි ගොඩනොත් නෙවෙයි කියලා. අපි වැඩම කළේ ජලයනොත් නෙවෙයි. ජලාශයේ මුහුද මැදිනුත් නෙවෙයි අපි ආවේ, අපි මහා මාර්ගයේ නෙවෙයි අපි ආවේ කියලා. රජතුමා තේරුම් ගත්තේ නැහැ අනිත් ඒ තමයි පිළිතුරේ උදෙන් ස්වාමීන් වහන්සේ සඳහන් කළා. මේ රජතුමාට ධර්ම දේශනා කරන්න කලින් රජතුමාගේ ප්‍රඥා විමසල බැලුවා. දැන් උනත් ධර්ම දේශනා කරනකොට ඇත්තෙම අපි උනත් අලුත් ඔඩියන්ස් එකකට බණ කියනකොට අපි ප්‍රශ්න කීපයක් අහනවා. ඒ අහන්නේ ශ්‍රාවකයන් හොඳන දෙන්නේ කියලා බලන්න. ඊට පස්සේ තමයි ධර්ම දේශනා කරන්නේ. ඉතින් ඒක ඉතාම වැදගත් කාරණයක්. කෙනෙක් ප්‍රඥා විමසල බලනවා. කෙනෙක් ප්‍රඥා විමසල බලන්නේ කොහොමද? කෙනෙක් ප්‍රඥා විමසල බලන්නේ කොහොමද? ඔව් සමහර කෙනා බලන උපාදී තියෙන හැටියට ගියපු ඉස්සින්දයන් ගන්න හිතන බලන්නේ. අම්මලා හොඳට උගන්වන්නේ එහෙම අම්මෙන් ප්‍රඥාව බලනවා. නමුත් එන තුන ධර්මයේ තුන එහෙම නේ ප්‍රඥාව බලන්නේ. ධර්මයේ තුන ප්‍රඥා විමසන ප්‍රශ්න තියෙනවා. අනේ ප්‍රශ්න වලින් තමයි හේත නැත්තා කොතන ඉන්නවද කියන එක තියෙන එක. එතන ගන්නම ඉලක්ක අඩුවට පටන් ගන්න. ඉතින් මිහිඳු මහරහතන් වහන්සේ මේ සාකච්ඡාය පඤ්ඤා වේදිකාවෝ කියන කාරණේ මහන්සිය හොඳට දැනගෙන හිටියේ. ජීවන පිටරය සමුණ ගන්න පස්සේ සයන් මාගේ ප්‍රඥා විමසර බලන ප්‍රශ්න කිහිපයක් ඇහුවා. එකක් අඹ පැන්නේ, අනිත් එක ඥාති පැන්නේ. අඹ ප්‍රශ්නය, ඥාති ප්‍රශ්නය. දානෝනේ ප්‍රශ්න දෙක. මුලින්ම අඹ ප්‍රශ්නය. මිහිඳුගේ ආශ්‍රිතම වා අඹ තියෙනවා. අඹ ප්‍රදේශයෙන් වා අඹ තියෙනවානේ. ඉතින් මිහිඳුගේ ආශ්‍රිතය තම දිවිලදුනේ ආශ්‍රයෙම අඹ ගසක්. ඉතින් රජතුමාගෙන් අහනවා රජතුම මේ ගස මොකක්ද? ජනමිත්‍රයින් මා කියනවා ස්වාමීනි මේ ගස අඹ ගසක් කියලා. නැවත මිහිඳු හාමුදුරුව අහනවා රජතුමනි මේ අඹ ගස හැර වෙනත් අඹ ගස් තියෙද කියලා. රයිස්මා කියන ස්වාමීන් වහන්සේ තියෙනවා. වාක්‍යයේ වාක්‍ය අපගස් කියන මේ අපගස් හැර. ඊට පස්සේ කියනවා රජතුමනි මේ අපගස අනිත් අපගස් උත් හැර වෙනත් ගස් තියෙනවා කියලා. ඔව් ස්වාමීනි වෙනත් ගස් තමයි අපගස් තියෙන්නේ. එතකොට මොකක්ද අහන්නේ? මුලින් ඇහුවා මේ ගස මොකක්ද? අපගස. මේ ගස් හැර තවත් අපගස් තියෙද? ඔව් තවත් බොහෝ අපගස් තියෙනවා. එතන මේ අඹගස අනිත් අඹගසත් නැහැ තමත් ගස් තියෙනවා. ඔව් තවත් හුඟක් පරිවර ගස් තියෙනවා කියලා කිව්වා. ඊනක අහනවා අර වෙනත් අඹගසුත් අඹ නොවන ගසුත් නැහැ වෙනත් ගසක් තියෙද කියලා. දැන් ඔබ කල්පනා කරන නැත්නම් අපිට මේක අහුරස්නක් උත්තර දෙන්න බැරි නම් තනි මහ බුදුන්. වෙන මේ එතකොට හරි සම්බති කිවිද? ඒකත් තමයි මේ තියෙන අපත. ඒතර මුලින් යනවා මේ ගැස මොකක්ද? අඹගස්. මේ අඹගස් හැර වෙනත් අඹගස් තියෙනවා. ඔව් තාම අඹගස් තියෙනවා. ඊට පස්සේ මේ අඹගස් අර අඹගස් උත් හැර අඹ නොවන තරක් ගස් තියෙනවා. ඔව් තාම ගස් මා වෙනත් යන ගස් තියෙනවා. කොස් ගස්, පොල් ගස් තියෙන ගස් තියෙනවා. ඊළඟට අහනවා අර අඹ නොවන ගස් උත් වෙනත් අඹගස් උත් හැර තවත් ගසක් තියෙනවා. ඔව් ඒ තමයි මේ මෙතන තියෙන අඹගස්. ඊට පස්සේ දැන් රජතුමා ටිකක් බුද්ධිමත් වෙනකොට ඊළඟ තවත් ඥාන මැනෙකුත් ලැබුවා. රජතුමනි ඔබට ඥාතින් ඉන්නවද කියලා හෙවුවා. ඔව් ස්වාමීන් වහන්සේ මට උගක් ඥාතින් ඉන්නවා. ඊළඟ අහනවා ඔබට ඥාතින් නොවේ නැත්ද කියලා. ඔව් ස්වාමීන් වහන්සේ ඥාතින් නොවේ නැහැ කියලා මට උගක් ඉන්නේ. රජතුමනි ඔබගේ ඥාතීනෝ ඥාතින් නොවේ නැහැ හැර වෙන කෙනෙක් ඉන්නවද කියලා. උත්තරෙන් පරිදි. ඔව් ඒ තමයි මම. මම ඉන්නවා ඥාතින් ඉන්නවා ඥාතින් නොවේ නැහැ ඉන්නවා. එතකොට ඥාතීනොයි ඥාතින් නොවේ නැහැයි අයින් කරොත් තියෙන තව කෙනෙක් ඉන්නවා නම් ඒ තමයි රජතුමා කියන එක. මේකට තමයි ඥාති පැනේ කියලා කියන්නේ. එතකොට එකක් හම්බ පැනේ අනිත් එක ඥාති පැනේ මේකෙන් තේරුම් ගන්න රජතුමා බුද්ධිමත් කෙනෙක් කියලා. ඊට පස්සේ මොනවද දේශනා කරන්න ඕනේ කියන මහසී තීරණය කළා. ටිකෙන් ටික පින්නතුනි ලාංකිකයන්ට රාජ්‍ය කියන්නේතුළු ලාංකිකයන්ට ටිකෙන් ටික ධර්ම දේශනා කළා. මුලම කාලේ ධර්ම දේශනා කළේ මොන කාරණාද? මුලින්ම දේශනා කළේ විමාන වස්තු, හේත වස්තු කියන ග්‍රන්ථවල තියෙන කතා තමයි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මිහිඳු මහරහතන් වහන්සේ දේශනා කළේ. ඊළඟට දේව දූත සූත්‍රය දේශනා කළා. ඊන් පස්සේ චුල්ලහති පදෝපම සූත්‍රය ආදී සූත්‍ර දේශනා කළා. පින්නතුනි ඇයි මෙවැනි දේශනා කරන්න හේතුව මුලින් අපි කිව්ව විමාන වස්තු දේශනා කළා කියලා. විමාන වස්තු මොනවද සඳහන් වෙන්නේ? විමාන වස්තු කියන ග්‍රන්ථයේ සඳහන් වන්නේ මනස ලෝකයේ නිපින් අන්තරලා සුගති ඥාන විචයන් කතා කරොත් තමයි තියෙන්නේ. හොඳ දේවල් කරුවොත් මන සුගති යන විදියට කියලා පින්කම දානසස මුලින් කිව්වා. ඊළඟට හේත වස්තු සඳහන් කළා. ප්‍රේතවස්තු මොකද සඳහන් වෙන්නේ? අකුසල කරලා දුගතිකා මෙච්චරයි කතා. ප්‍රේතයන් මෝචයන් වෙන්නේ නැහැටි. එතකොට මොනවද දේශනා කරේ? මෙන්න කුසල කරෝතින් මෙන්න යන තැන, අකුසල කරෝතින් මෙන්න යන තැන කියලා දිව්‍ය ලෝක 6යි 4 5යි පෙන්වලා දුන්නා. මේකට කියන්නේ මොකද්ද? ඕ 6 4 කියන්නේ අපට. විහිදුවාමර තමයි අපට 6 4 කියන්නේ. කර්මය පිළිබඳව අවබෝධය අපට ලබා දුන්නා. මනෝ උපංගමා ධම්මා කියන ගාථාවෙන් පිටේ කියන්නේ මේකයි. හැම දෙයකටම මනස මුල් වෙනවා. මනස අපිරිසිදුව කයෙන් වචනයෙන් හිතින් යමක් කරොතින් තමන්ට ගොනා පිටපස්සෙන කරක්කියාගේ දුකින් වෙනවා. මනසාච්චේ පසන්නේන පිරිසිදු මනසෙන් යමක් කරොතින් තමන්ගේ පිටපස්සෙන සෙවණල්ලා වගේ තමන්ට සැප විභාග ලැබෙනවා කියන කාරණා. මුලින්ම අපට 6 4 ගැනීම නිදු හඳුරෝ. ඊට පස්සේ ටිකෙන් ටික ගැඹුරු ගන්නයි යනවා. විශේෂයෙන් දේව දූත සූත්‍රයේ තවත් වෙනස් නෙමේ සතර අපායේ දුක් පිළිම සත්‍යයන් ගැන තාම පුළුල් විස්තරයක් කරනවා. මේ කරුණු වෙන තුනේ අද බෞද්ධය නෙවෙයි අබෞද්ධය දැන් පිළිගන්න මට්ටමට ඇවිල්ලා. ඉතින් මේ කරුණු ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන. ඊළඟට පින්නන්නේ තුල්හාති පදෝම කියලා විශේෂ සූත්‍රයක් දේශනා කළා. මේ විදිහට ටිකෙන් ටික ගැඹුරු ධර්ම කාරණා විස්තර කළා. අපේ රටේ මිනිස්සු තෙරුවන් ගිහින් සංඝාර ඇති කරවලා කර්මවල විශ්වාස ඇති කරලා සාස්ත්‍රීය හැඟීම මිනිසුන්ට දුන්නා. මිනිස්සු එදිනෙදා කුසල අකුසල ගන්න තුව කරපු දේවල් නිසා කරපු වැරදි ටිකෙන් ටික අත්හැරේ. දැන් බලන්න මිනිස්සුනි ඒ වගේම තමයි මේ රටවල තාම ඉන්නේ. අපි යන මිහිඳු හාමුදුරුවෝ අත්පාඩු කියපු කාලෙ දැන් තමයි තාම. ඇයි? රජතුමා අර මුවාපස්සේ ගියේ පිනොතුනි මුවාස් කන නෙවෙයි. රජතුමා ඒක විනෝදයට කළේ. ඈ මෙන්ටල් රිලැක්සේෂන් වලට කළේ. දැන් මෙයා තෝ කොහොමද කරන්නේ? මේ ස්ට්‍රෙස් අඩු කරන්න කියන මොකද කරන්නේ? මාළු පෙට්ටක් අරගෙන මාළු බා. මෙයා තාම අර තත්ත්වේ තමයි ඉන්නේ. පින්වත්නි අපි ළඟදී ඔය වගේ කරා මේ පාකේකට ගියා පින්කමකට ලොකු පින්කමකට ගියනම් එතන යනකොට මේ පාකේකේ ලොකු වෙනස් තියෙනවා. ඒ විලංගන්නේ එක පැත්තකට කටි මාළු බාන ඒ විලංගම අනිත් පැත්තට කටියක් බානවා. එකම විලංගන. ලාස්තන හංසයෙම තාරහෙම තෙරෙන්නේ. ඒක අන්න බලන්න එකන පිරිසක් වෙන ඉතින් ධර්මයේ දන්නයි මේව භාවනා කරන ගමන් අනිත්‍යයි. ඒ මානසික ස්වයං ප්‍රදාතනදී. ඉතින් අපි ඇයි කොච්චර වාසනාවන්ත කිනුතුනි අපි කොච්චර ඉදිරියෙන් දෙන්නේ. අනිත්‍ය සතුන්ට හානි කළ සමග මානසික ස්වයං යන්නට උත්සාහ කරන කාලයක අපි අනිත් සතුන්ට උදව් කරලා භාවනා කළ සිත වඩලා අපි අපේ මානසික සහනය අපි දිනු කරගන්නවා. මේක තමයි බුදුදහම කියන වෙනස. ඉතින් අර එකල සත්තුන්ට හානි කරලා මානසික ස්වයේ බලාපොරොත්තු වෙච්ච යුගයක පිනුතේ යුගයේ වෙනස් වෙනවා. වෙසක් බොහෝ දිනයකදී පිනුතේ පොසන් බොහෝ දිනයකදී බලන්න ශ්‍රී ලංකාවට කෙනෙක් මේ රටකින් බුදුදහම දැනගෙන කෙනෙක් ගියොත් පුදුම වෙයි ලංකාවේ මිනිස්සු ශ්‍රී ලාංකිකයන් ගැන දන්සාව දිහා දැකලා නේද. මනුෂ්‍යයන් විතරක් නෙවෙයි සත්තු සියපාවන්ට කෑම දීම ඉතින් මේ වගේ සංස්කෘතියක් නිර්මාණය වෙන්නට මිහිඳු මහ රහතන් වහන්සේගේ යාමාශයේ තාමත් වැඩගත් වුණා. උන්වහන්සේ තේරුම් ගත්තා ධර්ම ප්‍රචාරය කියලා කියන්නේ ඉන්දියාවෙන් පිරිසක් කියලා බණ කියන විතරක් නෙවෙයි. බුදුදහම ලක්ෂිත තුළ මුල් බැස ගන්න කොහොමද වෙන්න ඕනේ කියන එක උන්වහන්සේ තේරුම් ගත්තා. මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට ධර්ම දේශනා කරද්දී දේවනිති රජතුමා රටේ රජතුමා විදියට බොහෝම ලොකු අනුග්‍රහයක් දැක්වුවා. විශේෂයෙන් මහා මේඝ වනෝද්‍යානය කියලා අපි මහමෙවුනාව වෙන කියන දැම්ම ජයසිරි මහ බෝධියෙන් රුවන්වැලිසෑය ලෝවාම ප්‍රාසාද දින ප්‍රදේශයම රාජ උද්‍යානය ඒක ස්වාමීන් වහන්සේට සංඝදතවට පූජා කළා. මේවා පූජා කරලා අර මිහින්තලේ ආශ්‍රිතව 62ක් ලෙනාගේ පිරිසකර කළ ශාසන පූජා කරලා පස්සේ රජතුමා අහනවා ස්වාමීනි දැන් මේ රටේ බුදුදහම මුල් බැසගෙනද තියෙන්නේ කියලා. මිහිඳු මහරහතන් වහන්සේ නැහැ රජතුමනි. තාම මේ රටේ මේ දහම මුල් බැසගත්තේ නැහැ. එහෙනම් ස්වාමීන් මුල් බැසගන්නේ කොහොමද කියලා ඇහුවා. රජතුමනි මේ දහම මේ රටේ මුල් බැස ගන්න මේ භූමිය තුල ඉපදිච්ච කෙනෙක් මේ භූමිය තුල දීම මහන වෙලා මේ භූමිය තුල දී ඔබ සමදා වෙනවා. එතකොට තමයි ශාසනය මුල් බැසගන්නේ කියලා. ඒ අනුව තමයි වෙනතුනේ අරි කැමති ආප්‍රධානී රාජ කුමාරවරුන් ඇමතිවරුන් උගදෙනෙක් කැමති වෙලා මේ ශාසන ආරම්භය දැක්වේ. ඉතින් එහෙම ලැබෙච්ච බුදුදහම වෙනතුනේ එතන පටන්. අර කඩපාඩමේ වැගෙන බුදුහම පරපුරෙන් පරපුරට බුද්ධ වර්ෂ 236 ඉඳලා බුද්ධ වර්ෂ 440 දක්වා තවත් වර්ෂ 220කට ආසන කාලයක් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේලා විසින් මේක පරපුරෙන් පරපුරට නැගෙන ගියා. ඒක ඉතර ලේසි කාර්යයක් නෙමෙයි. බැමිණියන් සාමිති වෙන කාලවල වසර 12 එක දිගට නියම් කාලයක් ගතලා ආහාර පාන නැතිව ගියා. එවැනි කාලයක් වෙනතුනේ ඉතාම අමාරුයි. සමහර ස්වාමීන් වහන්සේලා මොහොත තරණය කළ දමදිවට ගිහිල්ලා ඉහි කටපාඩම් කරමින් ටික පිටසක් ආරක්ෂා වුණා. අනෙක් පිටස මෙහි මහවැලි ගම්යුරේ වැලි තලාවද වැලි පොඩවල ගහගෙන වැලි පොඩවලට පිට තියාගෙන ඒ රස්නේ ඉඳගෙන කටපාඩම් කරමින් මේ ධර්මීය ආරක්ෂා කළා. වසර 12කට පස්සේ අර ඉන්දියාවට ගිහින් ස්වාමීන් වහන්සේලා නැවත ඇවිල්ලා ඔක්කොම නැවත මේක සාකච්ඡා කළා. නිර්මල බුදුදහම මේ විදිහට තියෙනවාද කියලා පරීක්ෂා කරා. හරියට මේ විදිහටම දෙකම නිවැරදිව තිබ්බා. ඊළඟ තීරණය කළා මේ ඉදිරියට මේ කටපාඩම් කරගෙන යන්නේ පාස් දෙයක් නෙවෙයි කියලා තීරණය කළා. ස්වාමීන් වහන්සේ කල්පනා කළා මේ ධර්ම පොත්පත්වල ලියන්න. ඒ කන්හැදී තිබෙන කාර්යවල කාර්යපත්වල මේ බුදුදහම ග්‍රන්ථානුවර කළා. බුද්ධ පරිණාමයේ වසර 440 ගත වෙච්ච තැන මාතලේ ආලෝක විහාරයේදී අලුතෙනේදී මේ ත්‍රිපිටක කේරවාදී බුදුදහමේ ග්‍රන්ථානුවර කළා. ඒ ග්‍රන්ථානුවර කරපු බුදුදහම තමයි පිනතුනේ පරපුරින් පරපුරට පුස්කොළ පොත්වල ලියලිය ඉදිරියට ඇවිල්ලා. පස්සේ කාලේ මුද්‍රණය වර්තමානයේ සීනියකට නැත්නම් කම්පියුටරයකට ඉන්ටර්නෙට් එකට යන මට්ටමට නැගෙන ආවේ එදා මේ ලාංකිකයන් ග්‍රන්ථාරූප කරපු තේරවාදී බුදුදහම. ඒ බුදුදහම ඒ ශාස්ත්‍රියම තමයි එදා මිහිඳු මහ රහතන් වහන්සේගේ ධර්මසෝ මහරජතුමාගේ යෝගී රටවලට ගිහිපු ශාසන කලින් කල නැති වෙලා ගියා. ගුරු මේ වගේ රටවල් පස්සේ කලින් ශාසන නැතුණා. එවැනි කාලවල ලංකාවේ උපසම්දා ස්වාමි පාසලේ ගිහිල්ලා ඒ ප්‍රදේශවල නැවත උපසම්දා ස්ථාපනය කළා. ලංකාව දිගට මේ ශාසන පැවතියා. අනුරාධපුර යුගයේ වසර 1500ක් අතර මේක තිබුණා. ඊට පස්සේ කොළඹ යුගයේ නැවත අවුරුදු 500ක් 600ක් අතර හොඳට තිබුණා. ඊට පස්සේ ධම්මදෙණිය ආදී කෝට්ටේ ආදී යුග වෙනුවට ටිකෙන් ටික මේ ශාසනයේ පරිහානියක් ඇති වුණා. විශේෂයෙන් මහානුර යුගයේ වන විට, ඒ කියන්නේ මේ අවුරුදු 2300ක් විතර කලින් වන විට මේ ශාසනයේ ලංකාව තුළ උපසම්බන්ධ සමාජය නැති මට්ටමකටපත් වුණා. මහානුර යුගයේ සමය අන්නේ කාලය තමයි වැලි විට අසරණ සරණ සරණකර ස්වාමීන් වහන්සේ මූලික කරගෙන නැවත දෝතියන් යවලා සියක් රැකින් තායිලන්තයෙන් බුදුදහම රැගෙන ඇවිල්ලා නැවත බුදුදහම භික්ෂුක සමදාව ශ්‍රී ලංකාව තුළ ස්ථාපිත කළේ. ඉන් මාතර සීමිත ඉතර පස්සේ නැවත ස්වාමීන් වහන්සේ කණ්ඩායම බුරුමෙට ගිහිල්ලා බුරුමේ අමරපුර කියන ප්‍රදේශයෙන් සාතවත් ප්‍රදේශවලින් මිටිමිට උපසම්බර රැගෙන ඇවිල්ලා ශ්‍රී ලංකාව තුළ නැවත මේක ස්ථාපිත කළා. ඒතර මෙන්න මෙවැනි විදිහට තමයි පිළිතුරු මේ ශාසනය දෙගෙන ඉදිරියට ආවේ. එහෙම අප බුදුදහම පසුගිය අවුරුදු 150 වෙනතුලේ ටිකෙන් ටික නැවත ලංකාව, ඉන්දියාව, බුරුමයා ආදී රටවල් ඔස්සේ නැවත යුරෝපයට, බටහිරට, අප්‍රිකාවට, ඕස්ට්‍රේලියාවට ආදී රටවල්ට ව්‍යාප්තව. මේ සඳහා විශේෂයෙන් ශ්‍රී ලාංකේය භික්ෂුන් වහන්සේලා සුවිශේෂ කාර්යභාරයක් ගත්තා. මේ කාලෙමිට ලෝකයේ බුදුදහම ප්‍රධානම දෙයකට බෙදලා තිබුණා. එකක් තේරවාදී, අනිත් එක මහායානය කියලා. ඊට වඩා සංස්කෘතියානය කියලා තවත් ප්‍රභේදයක් තියෙනවා. විශේෂයෙන් පිළිබඳව මේට අවුරුදු 50කට කලින් විශේෂ තීරණයක් වුණා. ඒ තමයි බටහිරට ඇමරිකාවට තේරවාදී බුදුදහම පැමිණීම. බටහිරට විශේෂයෙන් ඇමරිකාවට තේරවාදී බුදුදහම පැමිණීමේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වුණා. පළවෙනි තේරවාදී පන්සල විදිහට වොෂින්ටන් DC වල වොෂින්ටන් බුද්ධිස්යානේ පටන් ගත්තා. මේක අවුරුදු 50කට කලින් 56කට කලින් ඒක තමයි පළවෙනි තේරවාදී පන්සල ඇමරිකාවේ. ඒ වගේම ඇතැම්ට මහායාන සම්ප්‍රදාය වලට පොඩි පොඩි පන්සල් තිබුණා. හැබැයි තේරවාදී පන්සලක් ප්‍රධාන තිබුණා. ඊට පස්සේ බුරුමේ, තායිලන්තයෙන්, කාම්බෝජෙන් ආදී නොයෙක් රටවලින් තේරවාදී පන්සල් පටන් ගත්තා. විශේෂයෙන් වර්තමානයේ විශාල ව්‍යාප්තිය ඇමරිකාවේ එවැනි යුරෝපීය රටවල් තියෙනවා. අප්‍රිකාවේ සහේ ස්වාමීනාස්ල බුදුදහම ව්‍යාප්ත කරනවා. ඉතින් ඒ සඳහා පිනතුනි විශේෂයෙන් ශ්‍රී ලාංකේය විශ්වමාහිලාගෙන් සුවිශේෂී කාර්යභාරයක් වුණා. ඒ නිසාම තමයි ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය නිර්මාණය කරපු බෞද්ධ කොටිය ලෝකෙම හැම බෞද්ධයම කිසිදු සම්ප්‍රදායකින් තොරව එකම නම් පිළිගන්නේ එකම කොටියයි. ඒ තමයි ශ්‍රී ලංකාවෙන් විසින් නිර්මාණය කරපු ෂඩ්වර්ණ බෞද්ධ ගුඩිය. විශේෂයෙන් වෙසක් පුස්තේ නිමිති කරගෙන වෙසක් දේ කෙරුස්සේදී වෙසක් කියන වචනේ ලෝකෙට ගියා. ඒකත් ගිය සිංහල භාෂාවෙන්. අනිත් ඒ තමයි 2001 වර්ෂයේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගත්ත වෙසක් දිනය පූජනීය දිනයක් විදියට. ඒ දිනේ පිළිගන්නකොට එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලස්ථානයේ නියෝග කළ ප්‍රධාන දේශනයක් කරා. වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය පිළිගන්න ප්‍රධාන දේශනය කළේ කවුද? බොහොමදයි බික්කු බෝධි කියන බෝධි හාමුදුරු තමයි ඒ දේශනය පැවැත්වුවේ. බික්කු බෝධි හාමුදුරේ දේශනයේ එක පොතක් හැටියට පොඩි පොතක් හැටියට තියෙන කොටස් තෝරා ගන්න පුළුවන් එක මුද්දට වැඩක් තියෙනවා. ඉතින් ඒ දේශනයේ කරද්දී උන්වහන්සේ සඳහන් කරයි තමයි මොකද ඒ කාරණේ. උන්වහන්සේ බුදු හාමුදුරු මුලින් හඳුනා දුන්නා. බුදු ධර්මයේ කෙනෙක් මොකද කියලා හඳුනා දුන්නා. භික්ෂුව කෙනෙක් කවුද කියලා හඳුනා දුන්නා. උන්වහන්සේ කියනවා මම අද මේ දේශනය කරන්න ආවේ ශ්‍රී ලංකාවේ ඉඳලා මිස් සිවුරක් දරාගෙන කහ සිවුරක් දරාගෙන මම අද එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයට ආවේ. මම ශ්‍රී ලංකාවේ ඉඳලා ආවේ කියලා කියනවා. හැබැයි මම ශ්‍රී ලංකාවේ ඉඳලා ආවා. මම ඉපදුනේ දුර බැහැර නෙවෙයි මේ නිව්යෝර්ක් වල මම ඉපදුනේ කියලා. නිව්යෝර්ක් වල ඉපදිච්ච කෙනෙක්. එහෙදි මම ડોක්ටරේට් එක අරගෙන ශ්‍රී ලංකාවට ගිහිල්ලා ශ්‍රී ලංකා සම්ප්‍රදාය තුළ අවුරුදු 40ක් පැවිදි ගමන කළා. සුවිශාල ධර්ම ශාස්ත්‍රයේ සේවය කළා. නැවත තමන් උපදින්න නගරයටම ගිහිල්ලා එක් සංඝරත්න සමයෙන් මූලස්ථානයේදී මේ ප්‍රධාන දේශනය කළා. ඊයේ ඇමරිකන් ජාතික පිළිද නෙමෙයි. ඒ දේශනාවේ ශ්‍රී ලාංකික භික්ෂුවක් පිළිද. ඒකම තමයි වර්මාණය. පිළිදු මේ වගේ කරුණු නැත්නම් අපට ලෝක දහම අතර බුදු දහම ගැන ඉස්මතු වෙන්නේ ශ්‍රී ලාංකේය බෞද්ධයන්ට මෙහෙම වෙනවා. ඒ හිමි වෙන ප්‍රධානම හේතුව තමයි මේ තේරවාදී මුල් බුදු සමය රැකගෙන ග්‍රන්ථ අරුල කරලා ලෝකෙට දායාද කිරීමේ ගෞරවයම අපිට තියෙනවා. ඒ ගෞරවය ශ්‍රී ලාංකික ස්වාමි භාෂාවෙන් විතරක් කරන්න පුළුවන් එක දෙයක් නෙවෙයි. ඒ සඳහා අපේ රටේ හිටිය රාජවරු වැඳුන සම්බන්ධයෙන් මෙන්න උදව් කරලා අපේ රටේ රජවරු තුන් පාරක් ලක් භූමිය මේ ශාසන පූජ කළා. ඒ වගේම ලැබුවම කුබුරවාදී ශාසන පූජා කළා. ගල්ලේ පූජා කළා. පරණමරේ තුමාගේ කාලේ රාජ්‍ය නියෝජක නිකුත් කළා. තියන සියලුම ගල්ලේ කටරක් කොටලා ස්වාමි මහසත් සංසගුරු පූජා කරන්න කියලා. එහෙම නොකරොත් ඒ ගම්මන ඇහිං දඩයක. දඩයක. එහෙම රාජ්‍ය නියෝග නිකුත් කළා. රජතුමා බොහෝ තැන්වල විහාරස්ථාන විතරක් අනදුනා. ඒ නිසා රජතුමා වත්තන්නේ තියෙන වළඳම් පරජමාගේ අර තියෙනවා. බොහෝ දෙනෙක් ඉතින් ඉන්නේ රජතුමා කල්ලා කියන්නේ. රජතුමා මේ කරන එක නම් එච්චර කරන්න බෑ. නමුත් රජතුමාගේ බලයෙන් මතේ ඉදිරියට ස්ථාන ගන්න බොහෝ නැහැ කියතියි. ඒ විතරක් නෙවෙයි කියන්නේ අපි විතර සඳහන් කරන කාරණය මේ කාර්ය සඳහා ලාංකේය මවරු තමන් ඉදතුමක් පිට කරලා. එහෙම නැත්නම් ඔව් ඒ තමයි සමන්ත දරුවන් ලැබෙන්නම කලින්ම ප්‍රාර්ථනා කරනවා අනේ මට හොඳ දරුවෙක් ලැබෙන්න පින්වත් දරුවෙක් ලැබෙන්න ඒ දරුවෝ සාසන පූජා කරන්න කියලා. අනේ ප්‍රාර්ථනා නිසා පිළිතුනේ ඇදැමඩේ ඉහිහෙල දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක වගේ තැන්වලේ මානස ලෝකයේ පින්වත් දරුවන් උපදෙලා මේ සාසනයේ දිගට ගෙන යන උදව් කරනවා. ඉතින් ඊ අපේ අතීත අම්මලා තමන්ට ලැබෙන දරුවන්ගේ හොඳම පින්වත්කම දරුවන් මේ සාසන පූජා කරනවා. ඉතින් එයාට වෙන මොනවද පොලි කරන්න බැරිද? ඉතින් මේ වගේ පරිත්‍යාගයක් කරපු නිසා තමයි වෙනතනේ අද මේ ලෝකෙට මේ වගේ ශාසනයක් තියෙන්නේ. ඉතින් අපි පහුගිය දවස්වල ස්වාමීන් වහන්සේ මොන ගෙහෙන්න ඒක සාමාන්‍ය ගමනක් නෙවෙයි ට්‍රිප් එකක් නෙවෙයි. ඒක නිකන් වන්දනා ගමනක් වගේ අපි මේ රටේ බොහෝ දුරක් ගියා. පන්සල් බලනත් එක්ක ඉතින් ස්වාමීන් වහන්සේ බැහැගෙනත් එක්ක මහත්ලාට ධර්ම පුස්තක ආදියක් අරගෙන ඉතින් ගිහම බොහෝ තැන්වලදී අපි දැක්ක දේ තමයි ඒ ස්වාමීන් වහන්සේ ලොකෝ කැපවීමකින් හරියම ලස්සනට පිළිවෙලට මේ වැඩසටහන් මෙහෙම ආකාරයෙන් කෙනෙක් අපි දැක්කා. ඔබත් ලෝකෙ කොයි රටකට ගියත් මේ රටේ කොයි ප්‍රාන්තයකට ගියත් ඔබත් පුළුවන් හැම වෙලාවකදීම පන්සලකට යන්න. විශේෂයෙන් ශ්‍රී ලාංකික පන්සලකට යන්න. ගිහින් ඒ ස්වාමීන් වහන්සේලා කරන කටයුතු හොඳට බලන්න. ඔබට ලොකෝ ප්‍රසාදයක් ගෞරවයක් ඇති වෙයි. ඊටාම දුෂ්කරතා මාධ්‍ය ඇතුළත විශාල කැපවීමක මේ ස්වාමීන් වහන්සේ වැඩ කරන්නේ. ඉතින් මෙන්නතනි සාමාන්‍ය කෙනෙක් ඉගෙන ගත්තොත් රැකියාවක් ගත්තොත් ගියක් ඇදුවටින් ඒක මේ ජීවිත කාලය තුළ විතරක් කරපු කැපවීමක ප්‍රතිඵලයක්. නම ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන්නේ එහෙම නෙවෙයි මෙන්නතනි. සිවුරක් දරාගෙන කෙනෙක් ඉන්නවා නම් ඔබ නිතරම හිතන්නේ ඒ සිවුර දරාගෙන ඉන්නේ මේ ආත්ම භාවයේ මේ අවුරුදු 20ක 30ක 50ක කැපවීමක් නෙවෙයි. සිවුරක් එහෙම දරාගෙන ඉන්න බෑ මෙන්නතනි. ඒ සිවුරක් දරන්නේ ඇතැමිට ආත්මව ගන්න ආත්මෝසිය ගන්න ඇතැන බුද්ධාන්තර කල්ප ගන්න මේ සඳහා තින් කරලා ප්‍රාර්ථනා කරලා ඒ කරු ප්‍රාර්ථනාවක තින් සම්මලක අනිසංස විදිහට තමයි කෙනෙක් සිවුරක් දරාගෙන අන්න ඒ සිවුර තුළින් තමයි පිළිතුනේ අපි සද්ධර්මය හඳුනාගන්නේ. ඒ සද්ධර්මය හඳුනා ගැනීම තුළින් තමයි අපි බුදුරජාණන් වහන්සේ හඳුනාගන්නේ. යම් කිසි රටක යම් ප්‍රදේශයක ඒ සිවුර නොපෙනී ගියා නම් ඒ සිවුරෙන් අපට ලැබෙන සද්ධර්ම වරප්‍රසාද ලැබෙන්නේ නැහැ. බණම නමස්කාර ලැබෙන්නේ නැහැ. බණ නොඇසුණා නම් බුදුහාමුදුරුවෝ කවුද කියලා හඳුනා ගන්න ලැබෙන්නේ නැහැ. ඒ තත්ත්වයේ තමයි පින්නතුනේ සමහර රටවල් උනේ. ඉන්දුනීසියාව, ජාවා සුමාත්‍රා, මැදපෙරදිග, ඉරානයේ ඉරාකය, ඇෆ්ගනිස්තානයේ මේ වගේ රටවල් මුලින් මුනේ සාමයෙන් වාස්තුල නැති වුණා. ඊට පස්සේ ධර්මය නවස්තාව නැති වුණා. ඇතැමෙන මහා ප්‍රතිමා බාගෙන් බුදු පිළිමයේ මහා ප්‍රතිමා ඉතුරු වුණා. ධර්මීය සංඝයා නැති වුණා. ඊට පස්සේ මිනිස් වර්ග පිළිමාදී විනාශ කරගත්තා. ඒ නිසා ඔබ ඇත්තටම සාසනයට ආදරේ නම් සාසනිකව බොහෝ කල ජීවත් වෙන කැමතිනම් ඔබ මේ දුක්ඛදායක ධ්‍යාන තමයි මේ සිවුර සක්මන් කරන්නේ. ස්වාමීන් වහන්සේට හැකියතා තමන් ශක්ති නබන්නේ. ඔබ ඔබගේ දරුවෙකුට ඉගැන්වුවත්, දරුවට උදව් කරවතින්, ඒ දරුවාට කරන උපකාරයෙන් දරුවා තවත් විවාහයක් කරන දරුවෙක් එකක් හදාගන්නේදී ඒකට වඩා ලොකු දෙයක් සිදු වෙන්නේ නැහැ. නමුත් ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඔබ කරන උපකාරය තවත් බොහෝ ප්‍රමාණයකට බොහෝ පිරිසකට මේ සද්ධර්මයේ ඉදිරියට නැගෙන යන්නට ඔබ දෙන ශක්තියක් වෙනවා. ඒ නිසාම තමයි සංසස කොට දෙන දෙයි ආනිසංස වැඩි වෙන්නේ කියලා. දැන් ඔබ ස්වාමීන් වහන්සේ කෙනෙකුට සිවුරක් පූජා කරනවා කියන ඒ එක සිවුර කරනගෙන ස්වාමීන් වහන්සේ බන්සිය ගණක් යන පුළුවන්. යම් සි උපකරණයක් පූජා කරද්දී ස්වාමීන් වහන්සේ කෙනෙකුට ඇතැම් විට එක උපකරණයක් පාවිච්චි කරනවා. ඇතැම් විට බන්සිය ගණක් සුරක්ෂිත කරන එක උපකරණයක් වෙනවා. ඒක කෙනෙකුගේ සාමාන්‍ය පරිත්‍යාගයක් වගේ නෙමෙයි ඒක. ඒ නිසාම තමයි අපේ විශේෂයෙන් ශ්‍රී ලාංකික බෞද්ධ සංස්කෘතිය තුළ අපේ අතීත අමලතාන්තලා තමට ලැබෙන දේවල් හොඳම දේ තමයි සාසනය දෙන්නේ. ගෙදරක ගහක වරණ දෙයක් හදනත් ඉස්සෙල්ලාම තේ පන්සලට පූජ කරන්නේ. පොදු පූජා කියන්නේ. හැම දෙයක්ම හොඳම දේ තමයි දෙන්නේ. ඒකට හේතුව තමයි ආනිසංස වැඩි. ඒක ප්‍රතිඵලත් වැඩි. තමන්ට මෙලොවකට ආනිසංස වැඩි. පින්නතුනි මෙන්න මෙහෙම ආපු සාසනය තමයි දැන් බුදුරජාණන් වහන්සේ පිරුණ කාලම අවුරුදු 2562ක් වෙනවා. 2562ක් වෙනවා. මේ කාලවලින් පින්නතුනි ලෝකේ වැඩිපුරම වේදවත් තම පැතිරි නාම බවට පත් වෙනවා බුදුදහම. විශේෂයෙන් පින්නතුනි කියතු කාරණා තමයි ශ්‍රී ලංකාවේ මයින්ඩ්ෆුල් ස්කූල් කියලා අලුත් කරන තරහක් යනවා. සති පාසල කියලා. ඔබ දැන් ඉන්ටර්නෙට් එකකින් හරි බලන්න. පින්නතුනි මේ වැඩ පිළිවෙලෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන අමාත්‍යාංශ යටතේම චක්‍රලේඛ වලින්ම මයින්ඩ්ෆුල්නස් එක දැන් ප්‍රැක්ටිස් කරනවා ස්කෝල් වල ළමයින්ට. බුද්ධ නම කියලා කියන්නේ සතිමත් බව මයින්ඩ්ෆුල්නස් එක ප්‍රැක්ටිස් කරනවා. හැම ජාතිකම හැම ආගමකම නැහැ. සමහර තැන්වල මේ පන්ති කරන්නේ මුස්ලිම් ගුරුවරු කරනවා. ඒ මට්ටමට දැන් පින්නතුනි තාම බුද්ධිමත් ඉදිරි කටයුතු කරන ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීමෙන් මේක ලෝකෙට දෙනවා පින්නතුනි. අනිත් ඒ තමයි මනෝවෛද්‍ය විශේෂඥවරු මන උපදේශකයන් පින්නතුනි ස්ට්‍රෙස් මැනේජ්මන්ට් වලට මානසික ආතතිය දුරු කර ගැනීම සඳහා වර්තමානයේ සඳහන් කරන ප්‍රැක්ටිස් කරන්න කියන ප්‍රධාන කාරණා දෙකක් තියෙනවා. මොනවද ඒ? මයින්ඩ්ෆුල්නස් එකයි ලෙවින් කයින්ස් එක. සතිමත් බවයි මෛත්‍රිය. අපේ හිතට වුණා ප්‍රශ්න ඇති වෙන්නේ අනිත් අය සමග නමනාපේ. ඕන වෙලාවක බලන්න තියෙන ඔබේ හිතේ මානසික අසහනයක් නම් පීඩනයක් නම් ඒකට හේතුව මොකද්ද? කවුරුහරි කෙනෙක්ගේ තියෙන නමනාපේ. ඒ නිසා මෛත්‍රී භාවනාව නිතරම ඔබ ප්‍රැක්ටිස් කරනවා නම් සබ්බේ සත්තා භවසුඛිතා කියලා සියලු සත්ත්වෝ සුවපත් වෙනවා කියලා නිතරම ප්‍රාර්ථනා කරන ඔබ නිතරම හිතන්න ඔබේ ජීවිතයේ සතුට දෙගුණකින් වැඩි වේ. ඔබට තියෙන මානසික පීඩා දෙගුණකින් අඩු වේ. ඔබට වාහන යනකම දැනේ. ඔබ ප්‍රේ දෙහෙත් කියන්නේ ඔබේ වටේම සර්කල් එකේ මයන් ඔබේම දරුවෝ ටිකක් එක්ක මේ ගමනක් යනවා කියලා ඔබට දැනෙන ගන්න. ඒ තරම් ඔබගේ ලොකු පරිවර්තනයක් ජීවිතේ ඇති වෙනවා මේවා පුහුණු කිරීමත් එක්ක. ධර්මයේ සාන්දෘෂ්ටික බව කියන්නේ මේ පැතිනෙතිදී. ඊළඟ කාරණේ මයින්ඩ්ෆුල්නස් එක. මේක ඇත්තම ගැඹුරටම ගිහින් යොගන්නන්නේ වර්තමාන හිත තියාගෙන ඒ දේ සිහින් කරන්න විතරයි තාම පුරුදු කරන්නේ. ඒක මූලික පියවර විතරයි. මයින්ඩ්ෆුල්නස් සහ මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කියන බුද්ධාම දෙකක් තියෙනවා. සතිය සහ සතිපට්ඨානය. සතිපට්ඨාන භාවනාව. එකක් සතිපට්ඨානය අනිත් එක සතිපට්ඨාන භාවනාව. මයින්ඩ්ෆුල්නස් and mindful meditation කියලා දෙකක් තියෙනවා. මයින්ඩ්ෆුල්නස් කියන්නේ living in the present moment. කායන ස්වභාව body and mind. මයින්ඩ්ෆුල් මෙඩිටේෂන් කියලා කියන්නේ වර්තමානයේ තමන්ගේ හිත සහ කය ගැන අවධානය යොමු කරමින් මේ හිතේ චිත්ත චෛතසික වල හට ගැනීම නිරුද්ධ වීම නොමනින් දකින එක. නැත්නම් මේ දර්ශන භාවනාව. නැත්නම් කන්ටෙම්ප්ලේටින් ඕනින් කරන්න. රිෆ්ලෙක්ටින් ඕනින් කරන්න. මෙන්න මේ දෙකම එකට යනවා. හැබැයි ඒක මූලික පියවර තමයි මේ ආරම්භ කරලා තියෙන්නේ. ඉතින් පින්නතුනි මෙන්න මේ වගේ ලෝකයට විශේෂයෙන් බුදුදහම ලෝකේ යන කාර්යය විතරක් නෙවෙයි පින්නතුනි වර්තමානයේ වැඩිපුරම ධර්මයේ පුහුණු කරන්නේ කවුද? උපතින් අවබෝධය පින්නතුනි. එනක් අපි හොඳට හිතේ තියාගන්න ඕනේ. බොහෝ වෙන අපි උපතින්ම බෞද්ධ නම් අපි හිතනවා වා බුදුදහම දන්නවා අපි තමයි හොඳම බෞද්ධයෝ කියලා නේද? අපේ ටයිම් එක දැනුමත් ඇති එක හිතනවා අපි දැන් ප්‍රැක්ටිස් කළා කියලා කියන එක හිතන්නේ නේද? දාන්න කොට මේක තමයි පිටින් අපිට වැරදිච්ච ලෝකෝන්නේ. දැන් මෙහි වුණත් අපි සතිපතා පන්ති කරනවා. ඒ සතිපතා යන පන්තිවල සමහරයන් එක කතා කරනවා ඔබට තේරෙන්නේ. නැත්නම් ගියාමද ධර්මඥාය යුක්ත වෙන්නේ නැහැ. නැත්නම් ඔබට ඔබ නැගී ඉති සමාන. පින්නතුනේ මේක අපි තාම නිවැරදිව තේරුම් ගන්නට ඕන ධර්මයක් කොයි තරම් දුරට අපි ධර්ම තුළ ඉදිරියට ගියද කියලා. අපි අද ඊන දාන කරුණ ටිකක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. පින්නතුනේ දැන් මෙතන පටන්. දැන් අපි මේ ධර්ම කතාවේ ශාස්ත්‍ර ඉතිහාසයේ සාමුද චරිතය. ඒ බුද්ධ චරිතයයි ඒ බෞද්ධ ඉතිහාසයයි මේ බුද්ධ ධර්මයයි. එතෙන් පටන් බුදුදහම. පින්නතුනේ මේ ටික තමයි අපි ඉගෙන ගන්නට ඕනේ. ඉතින් බුදුදහම පිළිබඳව කරුණු අපි නිතරම අහනවා පින්නතුනේ. නිර්වදේශයන් මහත්ලිවිස් දෙකින් අපි අහනවා අනේ තාම හොඳ දෙයක්. ඒ ඇසීමෙන් අපි බලාපොරොත්තු වන්නේ පින්නතුනේ දැන් අන්න මේ පින්නතනාව ප්‍රශ්නකට එක්කගෙන යනවා මෙතන උත්තරය යන්නේ. ඒ හැම දෙයකම සිද්ධාන්තයෙන් ප්‍රඥාව දිනනවා. බුදුදහම කියන්නේ සම්පූර්ණයෙන්ම සම්පතේක මත කියන පොළොව. කොළොම දෙකක් මත කියන පොළොව. All wisdom is encoded in two pillars. එකක් තමයි ප්‍රඥාව කියන පිළය මත කියන පොළොව. අනෙක් දෙක තමයි මෛත්‍රිය. බුදුදහමෙන් කියන සීනම නම් මෙන්න මේ ස්තම්භ දෙක මත ගොනු කරන්න පුළුවන්. මොකද එකක් තමයි ප්‍රඥාව අනිත්‍යයි මෛත්‍රී මොකක්ද ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද ප්‍රඥාව ලබන විතරකට ඕන බුදුරජාණන් වහන්සේ අඤ්ඤා වුද්ධි කියන සූත්‍රයෙන් දේශනා කළා ප්‍රඥාව දියුණු කිරීම සඳහා හේතු වන කර්ම හතරක් මොනවද ඒ තමයි කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය යෝනිසෝ මනසිකාරය ධර්මානුකූල ප්‍රතිපදාව වෙනකම් මෙන්න මේ කර්ම ධර්ම මාර්ගයේ ආරම්භයේ ඉඳන් අපි දිනු කරන්න තව ප්‍රඥාව සදා එක එක පැත්ත කෙනෙක්ටමයි ඉන්නේ සියලු සත්ත්ව සෝපත් වෙනවා කියන හැම වේදාම අපි කරනකොට ඇයි එහෙම අපි කරනවද අපේම මානසික සංවේදනය කරනවා අපි මේ හැම දෙයක්ම කරන්නේ පිළිඳුනේ අපේ මානසික සුවේතන ඒ මානසික සුවය නැති වෙන්නේ ඒකන ප්‍රධානම කාරණයක් තමයි අපි අනිත්‍යයෙන් සම්බන්ධේ නාමනාපය විරසක බව මෙන්න මේ විරසක බව ආමනාපයේ ඇන්කර් එක ඉල්ලින් එක පිළිතුරු දුරු කරන්න නම් හැකි තාම දුරට නිතරම සිර සන්තෝෂ සෝපත්ත්වා සෝපත්ත්වා කියන ඒක තමයි කරනකොට පිළිතුරු කිරියාවකින් පටන් ගන්න අපි අපි එකින් නවතින්නේ නැහැ මේක සතර ඉරියව්වෙම කරන්න පුළුවන්. ටෙක් ටයිම් කරන්නේ සින්නෝවා සයනෝවා යාවතස්සේ දෙමින්දෝ කියලා කියනවා. හිටගෙන ඉන්නකොට, ඇවිදිනකොට, වාඩි වෙගෙන ඉන්නකොට, සැකපෙනකොට කියන මේ ඉරියව් හතරේම අපිට මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේ ප්‍රතිපල විදියට කියන්නේ නිතර අපි මයින්ඩ් සාමතේ ඉන්නේ ප්‍රතිපලයන් විදියට අපිට කෙනෙක් දැක්ක ගමන්ම අනේ මගේම දරුවෙක් මේ කෙනෙක් හැංගිනවා කියන්නේ. ඇත්තනම් කිනම් එහෙම නෙවෙයි. ඒක එහෙම තමයි වෙන්නේ. මොකද මේ අපි සතරාව ගමනේදී බුදුහාම දේශනා කරනවා අපේ දරුවම වෙච්ච, දුව පුතා වෙච්ච, අයියා අක්කා නම් ඉමාලිය වෙච්ච, අම්මා තාත්තා වෙච්ච කෙනෙක් වෙච්ච නැහැ. හැමදේම පින්නතුනේ ධර්ම වාස්තේ සහෝදර සහෝදරයන්ගේ නාමනාථයන් වශයෙන් අපට ජීවිතේ කියන්නේ නෝකම ඉන්නේ වෙන පිටයි. මෛත්‍රිය පහ වැඩිම ප්‍රතිපලයක් විදිහට මෙන්න මේ ආකාරයට දෙකෙන් එක සමන් ජීවිතේ දෙනවා. කදාකින්නේ ඉන්නේ වෙනසි කායයක් දෙකට කරන්නේ දින කතාව අඳුම ගන්න දෙයක් අවදි වෙලා ඒ ඉන්නේ ඉරියව්වෙන් ඉඳගෙන කල්පනා කරන්න අද දිනේ මම හමු වෙන හැම දෙනාම සෝකත්වා රාත්‍රී නිින්ද යනකොට කල්පනා කරන්න අද දින මට මොන හේතුවක් හැම දිනෙම නිදුක් වෙනවා නිරෝග වෙනවා සෝකත්වා කියන ප්‍රාර්ථනාවක් මෙහෙම ආරම්භ කරන්න කියන තැන අපිට හැකියා දුර ප්‍රබල කරන්න පුළුවන් ඒ ප්‍රබල කිරීමේ ප්‍රතිඵල විදිහට අපි මෛත්‍රියෙන් නවතින්නේ නැහැ මෛත්‍රිය කියන්නේ නැණඳ කරුණාවක් තියෙනවා අනිත් කෙනෙක් දුකෙදි පිටවෙන්න නැති මුදිතාවක් කියනවා අනිත් කෙනෙක් සාර්ථක කරගන්න යම්වත් සතුට වෙනවා ඒ වගේම මනසත් බෞද්ධයන් සාර්ථක බවක් දෙනවා මෙත්තා කරුණා මුදිතාව උපේක්ෂා කියන මෙන්න මේ හතර පින්තුනේ සඳහන් කරන්නේ බ්‍රාහ්මණ නිගමනයේ බ්‍රාහ්මණයේ වාසය කරන ආකාරයන්නේ මනස සිරුරක් කරන්නේ නිස්සව වෙන්නගෙන බ්‍රාහ්මණයේ මානසික විඤ්ඤාණය බොහෝ ආගම්වල බ්‍රාහ්මණෝගේ කියන මරණයන් පස්සේ බුදු දහමේ බ්‍රාහ්මණෝගේ කියන්නේ ධ්‍යාන වැඩුව මේ ජීවිතයම බ්‍රාහ්මණෝගේ කරගෙන පුළුවන් එතකොට අපි මේ කායික දැන වේදනා මහලු බව විහිසතර බව අපට මාර්ගයෙන් නැහැ කියන්නේ අපි මානසික මොහොමින් ලපටමකින් ටිකෙන් ටික පිටු උත්සාහ කරන එකට ගන්න පුළුවන් දෙයක් ඊළඟ නැවත අපි ප්‍රඥාව කියන පැත්තට යනවානේ සාමය දෙකට ප්‍රඥාව දිනු කරන්නේ පිටු දින ආකාර කීයක් කියනවා මේකේ පියවර කීයක් තියෙනවා මනසක් කීයක් තියෙනවා අද මුලින්ම සඳහන් කළා ප්‍රඥාව දිනු කරන යන ගමනේදී ආරම්භයේ පටන්ම කර්ම හතරක් අපි දිනු කරන්න ඕන මොනවානේ මොන කල්යාණිකෙන් ආන්තරය කරන්න ඕන එයා ඉතින් බලහන්නට ඕන ඒ අහන බල විතර මෙනෙහි කරන්න ඕන ඒ මෙනෙහි කරන ධර්මයේ සීල සමාධි ප්‍රඥා විදියට සමන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න ඕන එතකොට වෙනතනේ කල්යාණිකෙන් ලැබීමේ ඉඳලම අපි මේ යන ගමනේදී අපේ නහත් යන්න ගොඩක් පේන තොර. නැත්තම් කල්යාණ මිත්‍ර මොනකොනක් අපට තේරුම් ගන්නවත් බැහැ කියන එක. අපිට බොහෝ විට සිදුවන දයක් තමයි මේක. අපේ අභීතයෙන් වාක් වෙලා තින්කම් කරනකොට ඉමිනා කෝණය සම්මේ නැ මාමේ බල සමාරම කියලා කියනවනේ අපි කියන එක. මේ තින්කම් හේතුවෙන් මට කල්යාණ මිත්‍ර ලැබේවා කියනවා. ලැබේවා කියන සාසනා කරන කිනුත්නේ අපයි ලැබුණට පස්සේ කල්‍යාණ ලැබුණාට පස්සේ ආවනේ කල්‍යාණ මිත්‍රයෙක් ලහඳුනා ගන්නට. කල්‍යාණ මිත්‍රය මොකටද ආවදයක් දුන්නොත් එතෙන් මිනම් අමනාපද. වෙන වෙන මේ මෙතෙන් තමයි දැක්සෙන්නේ නේද? එකක් තමයි බුද්ධිමත් වෙන්න ඕන. අනෙක එක තමයි යන ගුණධම් කියන එක. මොනවද කියන ගුණාංග? ඔව් හොඳයි ප්‍රධාන දෙයක් තමයි සුවත බව කියන එක. ඇක්ටිව් ලිසනින් කියන එක. ඈ අවධානයෙන් නැත්තන් දේමල් කියන කාරණේ. තමන්ට වඩා ගුණයක් ගන්න දෙන කෙනෙක් හම්බවලා පිටතට නිදනම අපි කරනම දේ තමයි. එයාත් එක්ක හොඳ දේවල් කතා කරන්න. එයා ජීවිතයේ දේ සම්බන්ධ නැති එයාගේ මහාන්න. එයාගේ ජීවිත සත්‍යකින් මොනවද කියලා අහන්න. එයා ජීවිතයේ ප්‍රශ්න විසඳන්නේ කොහොමද? කෙනෙක් දිහා බලන්නේ කොහොමද? එයාගේ මිෂන් එක. පොයින්ට් ඔෆ් වියු එක එයාගේ මහාන්න. නමුත් අපේ බොහෝජනක වෙන්නේ ඇයි එහෙම වෙන්නේ අපි කෙනෙක් හමුනවාම අපේ කියන ලෝකට යන කියන්නේ අන්තිමට අපට නියමද කල්යාණ මිත්‍ර දෙන්නේ කියන අපේ තමන් ගැන කියන්නේ තමන් නැහැ හැබැයි ඔබ මේක කර කියන්නේ බා ටිකක් කියන්නේ සෙන්න ඇයි නාහ හමුනවාම කියන දේ ඉතුරු කරගන්න අපි දැන් පළවෙනි දවසේ මොකෝම තමන්ගේ ලොකු වණ්ඩික ආය හම්බුනාම කියන දෙයක් නැහැ. ඒ නිසා කෙනෙක් හම්බුනාම ටික අඩුවෙන් කියන්නේ ඊළඟ දවසට කියන්න එක විතරයි. පින්නතේ නියම විදියට තමයි අලුත් විතරේ හම්බුනාම ඒ මිත්‍රත්වයේ ටිකෙන් ටික වැඩි වෙනවා පින්නතේ. හම්බ වෙන. හරියට කියනවා උගහට උගහ අල්ලන්නේ නැත්නම් අල්ලහා උගහේ මුලට කීතවල තියෙන්නේ හරියට නැත්නම් උඩට යන්න පැන සාඩු වෙන්නේ හොඳ කෙනෙක් නම් අර උග්‍රහේ කෙනවර ඉඳන් එන්න වගේ ඉන්නට ඕන. මුලදී හම්බුනාම හිතෙන එච්චර ගුණයක් නැහැ කියලා කෙනෙක් වගේ පේන්න බැහැ. එයාට සමීප වෙන්න වෙන්න යාගේ ගුණ නම් හොඳට ප්‍රකට වෙනවා. නමුත් අපට බොහෝ විට වෙන්නේ නැහැ. දැන් එක දවසේදී මම උපරේම ක්‍රමශීලව දාලා එනා පහදවන්න බලන්නේ. ඇඳුම කනගුණේ නම් ඔක්කොම කරන්නේ අද එක පළවෙනි දවසෙන් පොතේ ගහන්නක. ඇතැම් විට ළමුනාට මාසයක් කියන්නේ ළමුනාට වඩා මේ විනන්නේ නැහැ. ඒ ඇතුළේන බලන්නුනාර බලාපොරොත්තු වෙන්නේ කෙනා නෙමෙයි ඇතුළේ. ඒ නිසා පින්නත් ඇතුම්වා බුද්ධිමත් වෙනකොට කෙනෙක් ඇසුරු කරනකොට එහෙම ඇසුරු කරන්න ගිහිල්ලා කෙනෙක් තමයි ඉවත්වන් ගැටුවන්නේ. තමන් සාරවත් වෙන්නේ. එතකොට ඈත් වෙනවා නම් ඈත් වෙන්නේ. ඒ ඈත් වෙනවායි තමයි කමක් නැහැ. ලම් වෙනවා නම් මේ මොදමයි කරන්නේ තමයි. මොකද අර බාහිර ආරෝපණය කරගන්න නෙමෙයි තමයි සම්පූර්ණ ගුණය අගෙන ඇදලා සම්පූර්ණ වෙන්නේ. ඉතින් මේ සඳහා පිළිතුරේ විශේෂයෙන් ඒ අහු වෙන සමග ජීවිතය ගැන කතා සාකච්ඡා කරන ධර්මය ගැන ඔබ ධර්මයේ දැන හොඳ කාරණාවක් කියන්න මොනවද ප්‍රැක්ටිස් කරන්න කියලා කියන්නේ කොහොමද දරුවෝ වහගන්නේ දරුවෝ කීකර කරගෙන ඉන්නේ කොහොමද ඔයාගේ හොඳ මිත්‍රව කවුද ඔබ හොඳට බණ අහන කොයි ආකාරයෙන් මනස බහන්නේ මෙන්න මේ කරුණු ඒ ඇලෙකින් ඔබ සාදන්න එතකොට කියනදි මෙන්න මේ කල්යාණ මිත්‍රයන් හඳුනා ගන්න අපි නොනැති වෙනට ඕන අනිත් අතින් ඒ කල්යාණ මිත්‍රයන් ලැබුණාට පස්සේ අපි ඕන්ට ඇහුම් කන්දෙන සූදානම්ක් දෙන්නට ඕන පින්නතුනි මෙන්න මේකට කියන සෝච බව කියලා මේ සෝච බව විසින් තමයි පින්නතුනි අපි ධර්මයේ බොහෝ දුරක් යන්නේ මේ සෝච බව මේ ඇක්ටිව් ලිස්සින් කියනක නැත්නම් පින්නතුනි අපිට මේ ධර්මයේ බොහෝ දේවල් ගිලිනවා අනිත් පැත්තෙන් අපි බුද්ධිමත් වෙන්න ඕන ධර්මයේ නාමයෙන් යමක් කියනකොට යම් කෙනෙක් යම් දෙයක් ධර්මයේ නාමයෙන් කියනකොට ඉරාමයේ ධර්මයේ කොයි ස්ටෙප් එකේ එකක්ද මේ කියන්නේ. ඇතැම්ට ලස්සන වචනකින් කියන්න පුළුවන්. ඊටාම ආකර්ෂණීය විදිහට ස්පීච් එකකින් ඇටෙන්ෂන් එක ගන්න පුළුවන්. එහෙම උනන් කෙරෙන්නේ මේක බුදුදහම වෙන්නේ නැහැ. ඒ නිසා බුදුදහමත් වෙනත් දේශනාවක් අතර ඇහැදිලි වෙනස හඳුනා ගන්න අපි දැක්කනට ඕන. සමහර ඉඳන් කියනවා ඔබට හොඳ ස්පීච් හාර පුළුවන්. ඈ සමහර ස්පීචස් තියෙනවා හරිම දක්ෂයි හරිම ආසයි හරිම නැත්නම් විනාඩි 15ට 18ට සම්පූර්ණයෙන් ගිහින් අත්දැකීම් කියනවා. ඒ වගේ ස්පීචස් හොඳ උගක් තියෙනවා හාර පුළුවන් අපට. හැබැයි ඒකින් කියන්නේ ඒක නියම දහමක් නියම ප්‍රඥාව ප්‍රකාශන දේශනය කියලා කියන්නේ නැහැ. ධර්මය හොව තමයි වෙනතුනි ඇත්තටම නියම ප්‍රඥා ප්‍රකටන කාරණිය සඳහන් ඇතුළින් අපට අහනට ඒ ප්‍රඥා දිනුකරන අපට දුකෙන් මේ මොහොතම නිහසනට පුළුවන් වෙයි. මෙන්න මේ සඳහා වෙනතුනි අපි ඊටාම දැස වෙනට ඕන. එතකොට කල්යාණ මිත්‍රයන් ඉන්නට ඕන. ඒ කල්යාණ මිත්‍රයන් වෙතින් තමයි ධර්මය අහන්න නිතර දැස වෙනට ඕන. මොකද පින්නතුනි මේ සාධාරණ නැකුවොත් තමයි සියලුම නිවනෙහි විමුක්තියේ දොරටු අපිට විවෘත වෙන්නේ. මෙන්න මේ දොරටු විවෘත වෙනවා කියන්නේ තමයි පින්නතුනි අපේ ජීවිතයට උපරිම වටිනාකම ලැබෙන. අපි සාමාන්‍ය ලෞකික කොච්චර අධ්‍යාපනය ලැබුණා. කොයිතරම් ධනයක් උපයෝගී වුණා. කොයිතරම් ලස්සන ගෙදරක කොයිතරම් වටිනා වාහනයක් අපි පාවිච්චි කළා පින්නතුනි අපේ ජීවිතේ ඉතර වටින්නේ නැහැ. අපේ ජීවිත වටින්නේ අපි කොයිතරම් දුරට ප්‍රඥා දියුණු කර ගත්තාද කියන කාරණාවට. අපි කියන ප්‍රඥා දියුණු කරොත් පින්නතුනි අපි විතරක් නෙවෙයි වටින්නේ. අපේ අම්මල තාත්තලාත් වටිනවා. අපි පාසිකට ඇඳුමත් වටිනවා. අපේ කෙස් ගහමා වටිනවා පින්නතුනි දැන්. අපේ ඇඟේ කොටස් ටිකක් එදාට වටිනවා. අපි ප්‍රඥා දියුණු කරගත් දවසට. නමුත් අද අපි ඉන්න මට්ටමේ අපි මැරුණු දවසට පින්නතුනි අපේ මේ කිසිම දෙයක් වටින්නේ නැහැ. අඩුම ගාන ගෙදරවන් දවසක් දෙකක් අතුව තියන්නේ ඉක්මනට බෙදී පිටත් කරා. අදාගේ තියෙන මට්ටම. නමුත් අපි වටිනා කෙනෙක් බවට පත් වෙනෝදී පින තේදාට අපේ කෙස් ගැන් අපේ දත් ආදී මිනිස්සු දාස කරඩු වල තියලා වදින මට්ටමට යනවා. ඒ වෙන වෙනත් කිසියම් දෙයක් නිසා නෙවෙයි අපේ ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කෙරෙන ප්‍රතිඵලය. පින්නතුනි මෙන්න මේ ප්‍රඥා දිනු වෙන නම් ප්‍රධානම දේ තමයි කල්යාණ මිත්‍යාන්ගේ සංධර්මය හැබැයි ධර්ම මොකද්ද කියලා අහන්න ඕනේ. අන්නේ ධර්ම තුළ විශේෂයෙන් බුදුරජාණන් වහන්සේගේ සදහම් පණිවිඩය මොකද්ද කියන කාරණිය අපි අහන්නට දක්ෂ වෙන්න ඕනේ. පින්තුනේ ප්‍රඥාව දියුණු කිරීම සඳහා හේතු වන බුදුරජාණන් වහන්සේ අනුශාසනා සියල්ලක්ම එක ගාථාවක් තුළ කැටි කරලා තියෙනවා. එක අපි නිතරම සඳහන් කරන ගාථාවකට මුලක් පුරවපු ගාථාව සම්පකාපංචකරණම් කුසල සුභ සම්මදා සකිච්ඡ පරියෝගපරම් ඒතම් බුද්ධාන සාසනං කියන කාරණේ. මේක තමයි ලෝකේ පාලන සියලු බුදුරජාණන් වහන්සේගේ අනුශාසනා. සම්පකාපංචකරණම් කියන්නේ කෙනෙක් කියන්නේ අපාගාමී මාර්ගයෙන් අපව මුලින්ම මුදවනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් කරන ප්‍රධානම දේ. බුදුහාමුදුරණ කෙනෙක් මුණ ගැහුණොත් මේ මොනවහන්සේ බලනවා විශේෂ කාරණා දෙකක්. එකක් තමයි මේ තැනැත්තා තම කොච්චර කල ජීවත් වෙනවද කියන එක. ඒක බලන එක. මේක නා කොච්චර කල ජීවත් වෙනවද කියලා බලන්නේ ජීවත් වෙච්ච කෙනාම නෙවෙයි. සමහර පොඩි ළමයි කියනවා 1000 මරණයක් වත්ද. එයාට තාම කොච්චර ආශි ඉතුරුලාද කියන එක බලන එක තමයි බලන එක. ඒක බලලා ඉන්නට මරණයට පත් වෙන කෙනෙක් නම් ගැඹුරු ප්‍රඥාවක් කියන්නේ ඊට පස්සේ ඒ කෙනාගේ ඉන්ද්‍රිය ධර්ම. සන්දහා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය ධර්ම කොච්චර සසරේදී පුරුදු කරගෙන ඉන්නද කියලා මරණයට පස්සේ. ඒ ඉන්ද්‍රිය ධර්ම හුඟක් වර්ධනය වෙලා නැත්නම් ඒ තැනත්තාට නිවන් මඟ ඉලක්ක කරගෙන මනස් වෙන අමාරු වෙනවා. එවැනි අවස්ථාවක බුදුජන වහන්සේ කරන්නේ ඉක්මනට මේ තැනත්තා දුගීත නොවැටෙන විදිහට සුගතිගාමී බව ස්ථාවර කරන දේක් කරන ඉක්මනට. උදාහරණයක් තමයි මට කොණ්ඩලේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකොට ඔහුගේ නිවසේ ඕ එළියට දාන තිබුණේ එළියේ ස්තූපය ඇඟිලි ඇඟිලි අවස්ථාවේදී අනුමගානේ මට්ටකොණ්ඩලේ තරුණෙක් මේ ඔහුට ඔහු බිත්තිය පැත්තට මුණ දාන හිටියේ බුදුරජාණන් වහන්සේ හිටිය පැත්තට අනුමගානේ මුණ හරවන්න බැරුව ඒ තරම් දුර්වල මට්ටකෙදී බහදුර වහන්සේ ඇතික්මනින් මතලේ අර උන්වහන්සේගේ ශරීර රශ්මිය බිත්තියට විහිදවලා මොහොත අර දෙස බලන්න සැලැස්සුවා. එච්චරයි මොනවද කරත් කරන්න තිබුණා. අර ගානේ ඔළුව මේ පැත්තට කරවන්නත් බැහැ. ඒකේ මොකද සුභ දිනක් නෝනා. ඊළඟ චත්තමාරගේ කතාව. ඔව් චත්තමාර කුමාරයා එදාම මරණයට පත් වෙන ඒ කුමාරේ. ඒ කුමාරයාට කලින් අර ගාථා තුනක් උගඩලා චත්තමාර උගඩලා ඒ කුමාරයා සුභ දිනක් වෙන මාර්ගයේ සැලැස්සුවා. මේ තමයි ඉන්ද්‍රිය ධර්ම අඩු මරණය ආස්වාදය සඳහා කරපු කියන උදාහරණ. වෙන උදාහරණ උදාහරණ කරන්න තරම් තිබුණේ නැහැ. උන්වහන්සේ මහා කරුණිකයි. උන්වහන්සේ මහා ප්‍රඥාවන්ත වගේ මහා කරුණිකයි. බුදුහාමරගෙන් පළවෙනි ඉලක්කය වුණේ මේන සත්‍යයන් හැකීමනේ මේ සම්බපාප සතරණන් කියන එකෙන් මුදවලා අකුසලයෙන් මුදවලා අපාදානි මාර්ගයෙන් මුදවලා හැකිතා ඉක්මනට කුසල සුප සම්මදාගෙන මට්ටමේ කුසල කරන්න ලෞකික කුසලයට උනන්දු වෙනවා. ඒ සඳහා තමයි දාන සීල භාවනා කියන ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවන් දේශනා කළේ. සාමාන්‍ය තැනෙක් එක්කෙනෙක් ඉලක්ක කරගෙන කියනවා නම් දැන් මේට බුදුරජාණන් වහන්සේට දැන් මේට සාමාන්‍ය සරගගෙන මාර්ගුණක් කියන්න පුළුවන්. ඒ පුණ්‍යලකම ඉන්ද්‍රිය ධර්ම බලන. හැබැයි බුදුහාමර එක්කෙනෙකුට වඩා දෙකක් ඉන්න තැන්වලදී උන්වහන්සේ ස්වර්ගගාමී මාර්ගය වගේම මෝක්ෂගාමී මාර්ගය දේශනා කරනවා. ඇයි ඒකට හේතුව සමහර කෙනෙක් කියන ඉන්ද්‍රිය ධර්ම අඩුවෙන් දින වෙච්ච අය සමහර කෙනෙක් කියන ඒ අතුරෙම සන්දහා විරියාදී ඉන්ද්‍රිය ධර්ම උඹක් සතර දිනු කරපොයි. ඒ නිසා එකම නැහල දෙමිට එක්කනේ සුගතිගාමී වෙනට ඉස්සර කරගන්න තව කෙනෙක් එතෙන්දීම මාර්ග පාලනවා. තව කෙනෙක් එතෙන්දීම එතෙන්දීම රහත් වෙනත් පුළුවන්. ඒ ඔක්කොමම ගැලපෙන විදිහට එකම බණේදී මේ කාරණා ටික බුදුරජාණන් වහන්සේ ඉස්තර කරගෙන තියෙනවා. බාහ්‍ය ධර්ම කියන්නේ කෙනෙක් තනි පුද්ගලෙක් වශයෙන් විතරයි බුදුන් වහන්සේ ගේන්නේ. ඔව් ප්‍රඥා ඉන්ද්‍රිය කියන දිනු කරපු කෙනෙක්. ඕටයින් සරගලන් මාර්ගයේ දේශනා කරන උනේම නැහැ. ඕට විදුවම රහතන් වහන්සේගේ අධ්‍යක්ෂකවම දේශනා කළා. රහතන් වහන්සේ කියන්නේ කොහොමද ජීවත් වෙන්නේ කියන පදනමම දේශනා කළා. ඔහු ඒ අවස්ථාවේදීම රහතන් වහන්සේ මට්ටමටම ශ්‍රේණිකව හිටියේ නේද? ඔහු තුළදී කිසිම සරගමන මාර්ගය සුගතිගාමී මාර්ගය කොට දේශනා කරන අවශ්‍ය නැහැ. නමුත් සමහර තැන්වලදී ව්‍යග්ගපජ්ජ වගේ අය, දීඝඥාන පොලේ වගේ අය බුදුරජාණන් වහන්සේගේ ධර්ම කර්ණ අහද්දී යකපන්දිය කියන බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි. අපි නවකිත ජීවිත ගත කරන අය. අපි ගිහි මස් දන්න අය, මල් මාලා දන්න අය, සුවඳ විලුන් දන්න අය අපට අපේ මෙලොව ජීවිතේ සාර්ථක වෙන්න, පරලොව ජීවිතේ සාර්ථක වන්න ධර්ම දේශනා කරන්න කියලා. එතෙන් බුදුරජාණන් වහන්සේ දැක්කයි ඒ අහු ඒ පුත්‍ර විතරක් නෙවෙයි. තවත් පිරිසක් මේක ශ්‍රවණය කළා. ඒ පුද්ගලයාට මතු දිනව සඳහා උන්වහන්සේ ස්වර්ග ගමී මාර්ගය, මොක්ෂ මාර්ගය දෙකම තියෙන දේශනා කළා. මුලින් මුත්තාන සම්පදා, ආරක්ෂක සම්පදා, කල්‍යාණ මිත්‍රතා, සමජීවිතතා කියලා අර මූලික ධර්ම ජීවිතයේ සාර්ථක වෙන කරුණු දේශනා කළා. ඊට පස්සේ සද්ධා සම්පදා, සීල සම්පදා, චාර සම්පදා ආදී වශයෙන් කියන අවසාන වෙන්නේ කොහෙද? උදයන්ගේ ආරණියේ පඤ්ඤා. ස්කන්ධ පංචකයේ සම්පදේ වැදගින නෝනින් යන අවසන් කරන්නේ. මේ කාටද? අර ලෞකික ජීවිත ගත කරන, ගෘහස්ත ජීවිත ගත කරන, මල්මාලා දරන, රණ්ණාභරණ දරන මේ ගිහියට මොනවද කියන්නේ? අපේ යන ධ්‍යානයේ ආරෝහි ගැඹුරු බලවන්නේ අපිට මේ සාමාන්‍ය බණ කියන්නේ කියලා නේ. බුදුහාමුදුරුවෝ අන්තිමට අවසන් කරන්නේ මේ දැනටාට මේ අනිත්‍යතාවයේ පරිසම්පන්න කියන අනුශාසන වාසන් කරා. ඇයි ඒක උඩේ මට්ටමක කොහේද දිනු කරන්න පුළුවන් කෙනෙක් විතරක් නෙවෙයි. ඒ බණ තවත් විශාල පිටසක් මේ මාර්ගයෙන් ප්‍රයෝජන ගන්න එක. මෙන්න මේ වගේ දිනතුනේ එකක් උන්වහන්සේ අපගත මාර්ගයෙන් ඉක්මනටම පුද්ගලයන් දුරු කරන වරමයි. ඇයි ඒකට හේතුව? අපිට මේ සුගතියේ දිනතුනේ මේ ආස්ථානේ මෙතනින් අහේ මොනවද තියෙන්නේ? ආයි කල්ප දානකට බුදුබණක් තියා සුගතියක් අපට හිතනවා තමයි. අපිට බොහෝ දෙමේ ලැබු ස්ථාන ගැන ඇතර හැඟීමක් නැහැ කියලාද මේකයි. අපිට මේක දුර්ලභත්වය, මේක වටිනාකම බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ඔහුගේ දවස් නිකරුණ අපි ගත කරන්නේ. නමුත් මේක දවසේදී පුළුවන් කල්පයක් සුබදි ගන්න වෙන පින්කම් කරන්න. එක දවසකදී පුළුවන් කල්පයක් සුබදි ගන්න වෙන පින්කම් කරගන්න ඔබ දක්ෂණ. ඔබ නොහැ දෙනවා. ඔබගේ සන්දහා දිවනා තියෙනවා. කිනම්දිනේ උදෑසනාවදී එක මොහොතෙම හිතන්න. අනිත් අය කරන සියලු පින්කම් අනුමෝදන් වෙන්න. ශ්‍රී ලංකාවේ අටම ස්ථාන, සොළොස් ස්ථාන මේ හැමතැනම කරෝ පින්කම් මොදවල සිහිපත් කරන අනේ සාත්සාර මම මේ ඔක්කොම පින්කම් කියන මන අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන්න. රෝණන සේනා හිතරු පින්කම් ටික, ජයතිනම බෝධිලක් කරපු දානේ පින්කම් ටික, දළදා වහන්සේට පූජා කරපු දාන ටික, තුබාරාම ළඟ පූජා කරන දාන, සිරිය පාදේ බුද්ධ පූජා කරන බුද්ධ පූජා, ඒ ඔක්කොම ඔබ සතුරු සිතින් අනුමෝදන් වෙන්න. මනස්රෝ විතරක් නෙවෙයි දේවලෝක සිරිමන සෑය කරන පූජා ඔක්කොම අද දවසේ සියලුම පූජා මාන සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා කියලා අනුමෝදන් වෙන්න. ලෝකේ හැමතැනම වයසට වැඩ කරන උපස්ථාන, ලෙඩුවේ වැඩ කරන උපස්ථාන, අසමයට කරන පූජා මේ සියල්ලක්ම ඒ අය කරන සේම ඒ දෑනින් කරන වගේ මා සාදු සාදු කියලා අනුමෝදන් වෙනවා කියලා ඔබත් අනුමෝදන් වෙන්න. පින්නතුනි ඒ හැම දෙයක් තුළින් අපට ඒ කුසලයේ ප්‍රබල දායකත්වයක් ලබා ගන්න පුළුවන්. කුසලයේ වැඩි කරගන්න හැටි. ඒ වගේම පින්නතුනි තමන් නගරයේ ගමක නැගී යනකොට, ගමක නගරයක වාසය කරනකොට හැම තැනම තමා ඉන්න ඉහළම මානසිකත්වයෙන් ධර්මයන් දෙක ඉන්න කෙනා වඩ තමයි පත් වෙන්නේ. ඒ හැම දිනාටම මෛත්‍රිය වඩමින් බ්‍රහ්මයක් වගේ තමයි. අනිත් පැත්තෙන් පිනතුනේ ප්‍රඥා ඉන්ද්‍රිය ඒක සමගාමීව දිනු කරගන්න. දැන් අපි සඳහන් කරේ ලෞකික කුසලයේ දිනු කරගන්න හැටි කුසල සෝත සම්බදා කියන කාරණේ. පුණ්‍යාවි සංඛාර සකස් කරගන්න හැටි. මේ පුණ්‍යාවි සංඛාර සකස් කරගෙන පිනතුනේ අපි මෙතනින් නවතින්නේ නැහැ. පුඤ්ඤාන් සංඛාරය මුල් වන්නේ අවිඤ්ඤා පඤ්චා සංඛාර කියන පදනමකට. දැන් මෙතන නම් හොඳට කල්පනායෙන් අහන්න. බුදුදහමේ සඳහන් වෙනවා අවිඤ්ඤා පඤ්චා සංඛාර කියලා කාරණයක්. අවිද්‍යාව නිසා සිතෙවි සංස්කාර හට ගන්නවා කියන කාරණේ. අවිද්‍යාව නිසා හටගන්නේ අකුසල සංඛාරය. අපුඤ්ඤාවි සංඛාරය විතරක් නෙවෙයි වෙනුනේ. පුඤ්ඤාවි සංඛාරයක් හටගන්නේ බොහෝ විට අවිද්‍යාව මූලිකව තමයි. ඇයිද හේතුව? දැන් අපි පින්කම් කරන්න කියලා කියනවා. හොඳට පින්කම් කරන්න ඊළඟ ආත්මවල සුභ ටිකක් වෙන්න ඕන කියලා කියන එක හරියි. දැන් කල්පනාගෙන ඉන්නේ. දැන් මේ කියන්නේ කම්මස්සගත සම්මාදිතය මේ කියන්නේ. කර්මය පිළිබඳව කරන විග්‍රහය මේ තියෙනවා. එතෙන්දී අපි සත්‍ය පුද්ගලෙක් නෑ කියලා කියන්නේ නැහැ. කම්මස්සගත සම්මාදිතේ ඉඳලා සුගතිගාමී මාවත දේශනා කරන්නේ අපි කියන්නේ. හොඳට පින්කම් කරන්න ඉදනන්දති පෙච්චනන්දති කතපුඤ්ඤෝ උභයතනන්දති කියලා අපි කියනවා. පින් කරන නැත්නම් මෙලවස්ස සතුට වෙනවා, පරලොස්සක සතුට වෙනවා, සුගතියේ ගොස් වඩා සතුට වෙනවා කියලා අපි කියන එක හරි. නමුත් ඒක හරි කම්මස්සගත සම්මාදිතේ සාපේක්ෂව විතරයි. ඇහිකට හේතුව අපි හිතන්නේ මේ කර්ම කරන කෙනා ඒ විඥාණයම නැවත ඊළඟ ලෝකෙට යනවා කියලයි. ඒක හරි, ඒක මට්ටමකදී හරි. ඇයිකට හේතුව අපි දානයක් දෙද්දී වෙනත් පින්කමක් කරද්දී අපි බාහිර ලෝකයක් තියෙනවා. මේ පේන ලෝකේ මේ මේසය, පුටුව, මේ හැමදේම මේ විදිහට තියෙනවා කියලා පේනන්නේ. ඇතැම්මෙදීනම් යටට ගිහිල්ලා මේ මේසේ තියෙන පොඩි පොඩි කැලි වලට කියලා හිතනවා. ඒ හේතුවත් තේරෙන්නේ ලෞකික සම්මාදිතියම තමයි. ඇයිකට හේතුව අපි බාහිර රූපයක් තියෙනවා කියලා දැන් පනවගෙන ඉන්නේ. දැන් මෙතන මේසයක් තියෙන කියලා හිතලා මේ මේසය හැදලා තියෙන පොඩි ඇටම්ස් වලින් කියලා හිතලා මේ ඇටම් එක ගැන අපිට හිතන්න පුළුවන්. සතර මහා භූත රූප ගැන හිතන්න පුළුවන්. සතර මහා භූත රූප ගැන අපි හිතුවත් ඒ සම්පතේම තමයි. සම්පත භාවනාවක් තමයි. ඇයිද හේතුව අපි මේ බාහිර රූපයක් තියනවා කියලා පනවගෙන ඉන්නේ. ඒ පනවගෙන ඉන්නේ අපේ ආයතන වලට සාපේක්ෂව මගේ අසකනාදී ලෝකෙට සාපේක්ෂව තමයි මේක තියෙන්නේ. ඒ තියෙන දේ අපි හිතනවා අනිත් හැම දෙනාටම තේ විදිහට පේනවා කියලා. දැන් විද්‍යාඥයෙක් යම් ස්ථිතියක් බලලා එයා කියනවා මේක හැදලා තියෙන ඇටම් වලින්. නැත්නම් ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන, නියුට්‍රෝන වලින් හැදලා තියෙන්නේ. මේ ගැන ඕනම කෙනෙකුට රිසර්ච් එකක් කරලා එක්ස්පෙරිමන්ට් එකක් කරලා මේක අනාවරණය කරගන්න පුළුවන් කියලා කියනවා. ඒක හරි. හැබැයි ඒක හරි සම්මුති සත්‍ය තුල විතරයි. කන්වෙන්ෂනල් ට්‍රූත් එක අනුව විතරයි. මේක අල්ටිමේට් ට්‍රූත් එකට යනකොට මේක එහෙම නෙවෙයි. එතකොට මේ මට්ටමේ ඉඳලා අපි දන් දෙනවා, හොඳ දේවල් අනිත්‍යයට කරනවා, යම් යම් යහපත ලෝකෙට කරනවා. ඒ කරන ලෝකයේ තුල අපි හිතන් ඉන්නේ මේ ගෙවල්, දොරවල්, දරුවෝ, කොටුව මේ ඒ විදිහටම තියෙන දේවල් තමයි මේ තියෙන්නේ කියලා. එයාට උදව් මෙතන කෙනෙක් කියනවා, මං එයාට උදව් කරුවොත් මට හොඳක් වෙනවා, මට පින්සි දෙනවා කියලා හිතන් ඉන්නේ. ඈ මෙතන තියෙන ප්‍රතිමා වහන්සේ, මේ ප්‍රතිමා වහන්සේට මම මාත්‍යල වන්දනා කරනවා. එතකොට මම බුදුරජාණන් වහන්සේට වන්දිනවා. මං සුගති ගාම වෙන මට පුළුවන්, මගේ හිත පිරිසිදුන පුළුවන් කියලා හිතනවා. ඒක හරි. ඒක වැරදි නෙවෙයි. හැබැයි ඒක නිවැරදි අර සම්මුති සත්‍ය තුළ විතරයි. ඇයි එක හේතුව මේ පුණ්‍යාවේ සංස්කාරහ හටගන්නේ අවිද්‍යාවෙන්. මොකක්ද අවිද්‍යාව? මම හිතනවා මේ පේන පිළිමය අනිත් හැම දෙනාටම පිළිමයක් විදියටම පේන්නේ. මේක සතර මහා භූත රූප වලින් හැදලා තියෙනවනේ. මේක ඕනම කෙනෙකුට පරික්ෂා කරන්න පුළුවන් කියලා මේක. ඒ විතරක් නෙවෙයි මේ පේන රූපය කලින් තිබෙක මම බලලා ඉවමාට පස්සෙත් මේක ඉතුරු වෙනවා කියලා හිතනවා. මේ රූපය බලපු මගේ ඇස කලින් තිබ්බා. මම මේ රූපේ බැලුවට පස්සේ මගේ හිත මේ පැත්තේ, මගේ ඇස මේ පැත්තේ තියෙනවා. මේක මම හිතින් දැනගත්තා. දැනගත්ත හිත කලින් තිබ්බා. මම දැනගත්තට පස්සේ මට ඕන වෙලාවක ඒක ඩිපොසිට් කරලා වගේ තියන්න පුළුවන්, ආයෙත් ගන්න පුළුවන්, ඒ විදිහටම කියලා හිතන්නේ. මේක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට බාහිර ලෝකයේ තුල අපි දැන් මේ මැස්සේ පොඩි අධ්‍යා බලලා මේ මැස්ස ටිකක් ඉන්නේ කියලා කියන්න පුළුවන්. වැලි කොටක් දිහා බලලා වැලියට ටිකක් තියෙන කියලා කියන්න පුළුවන්. හැබැයි එහෙම බැලුවත් ඒත් අපි සම්මත සත්‍ය තුලමයි ඉන්නේ. ඇයි එකට හේතුව අපි වැලි කොටක් කලින් පනවගෙන ඉන්නේ. වැලි ඇටේ හැරිය අපි පනවගෙන ඉන්නේ. වැලි කොටක් නැතුණත් අපි හිතන්නේ වැලි ඇටියක් තියෙ කියලා. හැබැයි ඒ වැලි ඇටේ හැරි තියෙන්නේ අපේ ආයතනවල සාපේක්ෂව මේ මොහොතේ නිර්මාණය කරන තමන්ගේ මානසික ස්වභාවයන්ව තමයි ඒ වැලි ඇටේ හැරි හමන්නේ. ගැමුරට ගියාට පස්සේ ලක්ෂණය තමයි ඒ වැලි ඇටේ මට වැලි ඇටේ උනේ මේ මොහොතේ මට සාපේක්ෂ. මේ බිත්තිය බිත්තියක් උනේ මගේ ලෝකයට. මේක වෙනස් සත්‍යයකට බිත්තියක් වෙන්නේ නැහැ. මේක මිනිස්සෙක් වශයෙන් ඔබට මේ වටේම ටික දිප්ති ටිකක් නේ අපි කාට අපේ ආයතන මේ මොහොත යම් සිදුවීර සමන් නිසා. හැබැයි මෙතන වෙනත් ෆෝම් එකක වෙනත් රැළම් මෙහෙක පුද්ගලෙක් හිටියොත් එයාට මේ බිත්ති ටික බිත්ති නෙවෙයි යන්නේ. එයාට මේ බිත්ති වලින් හැබැයි පේනවා මේ බිත්ති වලින් හැබැයි යන්නේ අනක්කෝ. අන්න දෙවෙනි සත්‍යයක් තමයි මේ සචිත්ත පරියෝධපන කියන තුන්වෙනි පියවරේදී අපි යන්නේ. සබ්බපාපා සංකරණ කියන පියවරේ යන්නේ අපායගාමි මාර්ගයෙන් මුදවන. කුසල සෝක සම්මදා කියන එකෙන් සුගතියේ පිහිටවනවා පුඤ්ඤාමි සංකාරය තුළ. සචිත්ත පරියෝධපන කියන කාරණය මොකද යන්නේ? කෙලින්ම අවිද්‍යාව දුර වෙන විදිහේ අවිද්‍යාවෙන් සිත පිරිසිදු වෙන විදිහේ දර්ශනයක් අපට කියනවා. ඒ දර්ශනය තමයි සාධකරන්දන බලන්න. ඒ දර්ශනය තමයි මුලින් සුතමේ ඥානෙ විදිහට ප්‍රඥාවේ මුල් පියවර තමයි සුතමේ ඥානෙ. මේක අසා දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලා දේශනා කළේ ජානතෝ අහං වික්‍රේ පස්සතෝ ආස්වානං කහමදානේ නොඅජානතෝ නොඅපස්සතෝ කියලා. මේ ආස්තරයන්ගේ ශ්‍රේණියම මම කනවන්නේ මේ අර්ථය දන්න කෙනාට දකින කෙනාට. ආස්තරයන්ගේ ශ්‍රේණියම එකපාර හැම සිදවන්නේ නැහැ. ඒක වන්නේ කලින් සුතමේ ඥානෙම එක දැන තියෙනට ඕන. හිත සමාධිමත් වුණා කියලම යථාබෝධ ඥානය පහළ වෙන්නේ නැහැ. එහෙම පහළ වෙනවා නම් බුදුරජාණන් වහන්සේට කලින් හිටිය පාලාර කාලාම උදකරා පුත්ත අසිත කාලදේවල වගේ හිට ප්‍රඥාව ලැබෙනවා. එහෙම ලැබුණේ නැහැ. යන උපරිමයට හිත සමාධිමත් කරගෙන හිටියා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව සමාහිතෝ වික්‍ර යථාබෝධං පජානාති කියලා දේශනා කරනවා. හිත සමාධිමත් වෙච්ච කෙනාට හිත සමාධිමත් වෙච්ච කෙනාට යථාබෝධ ඥානය පහළ වෙනවා කියන්නේ. හිත සමාධිමත් වෙච්ච කෙනාට යථාබෝධ ඥානය පහළ වෙන කොහොමද? යථාබෝධ ඥානය පහළ වෙන්නේ කලින් හෝ සුතමේ ඥානයෙන් අහල තියෙනවානේ. සුතමේ ඥානය අහල නැත්නම් උපදීන කොයිතරම් ප්‍රඥාවක් වුණත් සරුත් හාමුදුරුවන්ට බැරි වුණා මේ අර්ථය ප්‍රත්‍යක්ෂ කරගන්න. සරුත් හාමුදුරුවෝ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේට විතරේ ප්‍රඥාවෙන් දෙවෙනි බහදුතුන් වහන්සේට පමණක් ප්‍රඥාවෙන් දෙන එක සරුවත් හාමුදුරුවන්ට පුළුවන්කම ලැබුණ නැහැ කණින්නේ ප්‍රත්‍යක්ෂ කරගන්න. උන්වහන්සේට සිද්ධ වුණා අර අස්සජි ස්වාමීන් වහන්සේගේ මේ අර්ථය සම්මත. මොකක්ද මේ අර්ථය කියලා කියන්නේ? මේ අර්ථය කියන්නේ සම්පූර්ණයෙන්ම අපට කිසියම් අත්දැකීමක් මේ මොහොත ලැබෙනවා නම් ඇසෙන් රූපයක් දැකලා කනෙන් ශබ්දයක් අහලා නාසයෙන් ගඳ සුවඳක් විඳලා දිවෙන් රසයක් දැනිලා ශරීරයට පහසක් දැනිලා හිතට අරමුණක් ඇවිල්ලා මේ ආයතන හයෙන් කිසියම් අත්දැකීමක් අපට මේ මොහොත ලැබෙනවා නම් මේ අභ්‍යන්තර ඇස්තනාසාන ඉන්ද්‍රිය හයත් බාහිර රූප ශබ්ද හරි බාහිර අරමුණු හයත් කියන මේ සියල්ලම කලින් තිබිච්ච දේවල් නෙවෙයි. මේ මොහොතේ මගේ හිතේ තියෙන අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය, නිබත් ලක්ෂණ නොදැනීම ආදී අභ්‍යන්තර හේතු මත මේ මොහොතේ මම නිර්මාණය කරගන්න ලෝකයක් තමයි මේ මට තියෙන්නේ. ඒ ලෝකේ ස්වභාවය තමයි අවුත්වා සම්මුතං හුත්වා නබවිස්ති කියන්නේ පෙර නොතිබේ හටගෙන ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා කියන කාරණේ. මෙන්න මේ යථාර්ථයට හිත තියෙන එක තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. මෙන්න මේ යථාර්ථයට හිත තියෙනකොට මේ දැක්මෙන් යම් කෙනෙක් ජීවිතය සබලනවා නම් ඒ බලන කෙනාට මරණයෙන් පස්සේ සුගතිගාමි වෙනවා කියන එක ඔහුගේ සම්බෝධි නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඔහු කර්ලෝ සුවජයක් විශ්වාස කරන්නේ නෑ කියන එක නෙමෙයි කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. ඔහු එතකොට මේ හිතම ඊළඟ ආත්මවලට ගිහිල්ලා සැපදුක් විඳිනවා කියන කතාවට වැටෙන්නේ නෑ ඔහු. ඒක තමයි ඔබට සැකයක් කියනවා නම් බලන්න මජ්ක්‍ධිම නිකාය දෙවෙනි සූත්‍රයේ සම්බාසව සූත්‍රය. සම්බාසව සූත්‍රයේ කියනවා යම් කිසි කෙනෙක් කියනවා නම් මේ ජීවිතයේ කර්ම කරන කෙනාම ඒ විදියටම ඊට අනුරූපව ඊළඟට සැප දුක් විපාක විඳිනවා කියලා යම් කිසි කෙනෙක් විශ්වාස කරනවා නම් ඒක නැත්තාගේ මේ දැක්ම දෘෂ්ටි කාන්තාරයක් දෘෂ්ටි විසෝකයක් දෘෂ්ටි නැමැති හතරක හතරමම වීමක් කියලා. දැන් මේකෙන් පටලවා ගන්න බැහැ. හැමදාමත් මේ එකම කාරණේ තමයි මම හැමදාම කියන්නේ. බණ්ඩිත කර්ණ දෙකක් කියන්නේ නැහැ. එකම කාරණේ තමයි කියන්නේ මේ පිනතුන් තේරුම් ගන්න හැටියට මතක තියනවා මතක ගන්න හැටියට තමයි ඒ ගැටේ මලුත් බණක් වෙන්නේ. මම කවදාවත් අලුත් බණක් කියන්නේ හැමදාම එකම බණ තමයි කියන්නේ. මේ පිනතුන් කයින් අද හොඳ බණක් කිව්වා කියලා. අලුත් බණක්. නමුත් වෙනතට මේ ටිකම තමයි හැමදාම කියන්නේ මේ පෙනතුන්ට කලින් ගිය සමත වෙච්ච නිසා මට ඉතින් හැමදාම බණ කියන්න පුළුවන්. එතකොට වෙනතට ලෞකික සමාධියේ මට්ටමේ ඉඳලා අපි මේ ලෝකෝත්තර ධර්මයකට පිවිසෙන හැටි. එතකොට එයා ලෞකික සමාධියේ තුල මේ දේවල් ටිකක් කරගෙන ඉන්නේ. අම්මට තාත්තට සලකනවා, ඥාතීන්ට සලකනවා, පූජනීයතුමාට වඳිනවා. ඇයි මේ ඔහො කරන්නේ? එව කරන්නේ තමන්ගේ දීර්ඝ ආයස ලබා ගන්න, තමන්ගේ තියෙන බාහිර රැකවරණය ලබා ගන්න, නිරෝගී බව ලබා ගන්න, කල්‍යාණ මිත්‍රයන් ලබා ගන්න. ඒ වගේ දේවල් තමයි මේක කොහොම කරන්නේ. ඊළඟට පරසුගතිනා මේව නැත්තේ නෑ. ඔහු අවිද්‍යාවට ඉන්නකම් ඔහු සතර යනවා. දැන් අපිට මේ සම්පත් ටිකක් ලැබිලා තියෙන්නේ ඒ සතර සුගතිගාමී වෙන්න අවශ්‍ය කරන කටයුතු ටික කරපු නිසා තමයි. අවිද්‍යාව පාදක කරලා අපි මොනවද ඉතින් කළේ තියෙන නිසා අපිට මේ පසු සමාජ කාලය ලැබිලා තියෙනවා. හැබැයි ඒක කියන්නේ අපි හැමදාම මේ මට්ටමේ ඉඳගෙන ඉගෙන මේ කියන්නේ. අපි මේ කම්මස්සකතා සම්මාදිතේ ඉඳලා ලෞකික කුසලයක් කරන ගමන් සුගතිගාමී වෙන්න දාන සීල භාවනා පින්කම් කරන ගමන් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ ධර්මය අපි ස්පර්ශ කරන්න ඕන අපි. ඒ ස්පර්ශ කිරීම අඩුම ගානේ වෙනතුනේ ධර්ම ශ්‍රවණය කරන වෙලාවෙදි හැදේක වෙන්නට ඕන. ඔබ හරියට මේ ධර්ම ශ්‍රවණය කරන මේ මොහොත තුල භාවනාවේ හිටියා. ඒ මොහොත තුනත් ඔබගේ අතිශය වේගවත් ප්‍රඥා ඉන්ද්‍රිය වැඩෙනවා. ඔබ හරිය අවධානය නැහැ ඉන්නේ. නිින්දේ යොත්න කරන්නේ නැහැ ඉන්නේ. අවදීන් නම් ඉන්නේ. ඔබට මේ මොහොතේ මේ ප්‍රඥා වැඩෙමින් තියෙනවා. මේකම විමුක්තායතනයක් කරගන්න ඕන ඔබ. එතකොට සචිත්ත පරියෝධපන කෙනෙක් යන්නේ පිටුපිට සාමාන්‍ය රාග දේශ දුරු කිරීම නෙවෙයි. දාන සීල භාවනාවලින් කරන්නේ සාමාන්‍ය මට්ටමේ කඩංග වශයෙන් තියෙන. නිෂ්කම්මන වශයෙන් තියෙන. කාමච්ඡන්දාගේ නීවරණ දුරු කිරීම හැබැයි. නමුත් සචිත්ත පරියෝධපන කියන අනුශාසනා සම්පූර්ණ විනාශ කරගෙන තියෙන්නේ අවිද්‍යාව දුරු කිරීම මූලික කරගෙන. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ අපි ඇත්තේ රූපයක් දකිනකොට අපි හිතනවා මේ දකින රූපය කලින් තිබ්බා, ඒ කලින් තිබ්බ රූපය මම මේ දකින. මේ දකින රූපය කියන විදියට මේ මට පේන්නේ කියලා හිතනවා. දැන් මෙතන පිළිම වහන්සේගෙන් දැක්වතින් අපි හිතන මේක බුදුරජාන් වහන්සේ මේකට ගරු කරනවා. වෙන කෙනෙක් කියන්නේ මේකට පිටුපාරිවත් අපි කියන්නේ ගන්නවා. ඇයි ඒ මට පේන බුදුරජාන් වහන්සේ උටත් ඒක ගැන පේනවද කියලා හිතෙන. තින්නතනේ මේක මගේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ බැරි වෙනවත් මේ පිළිමස්සේ මීයෙක් එහෙම හිටියොත් ඒක මීයෙක් විදිහට කරන්නේ පිළිම වහන්සේ නෙමෙයි. පින්නතනේ ඒ ඒ සත්‍යයන්ගේ ආයතනවල සාපේක්ෂව තමයි ඒ ලෝකෙ නිර්මාණය කරගන්නේ. ඔබේ ගෙදර ඉන්න සුරතල් සතා ඇතැම්ට ඔබේ ගෙදර එකට ඉන්නව නේද? ඔබ වෙන කෑම ටිකක් නොකනවා. නමුත් කෑමට ඒ සතා මනුස්සයෙක් වෙන්නේ නැහැ. ඒ සතා මනුස්ස ලෝකෙ නෙවෙයි ඉන්නේ. ඒ සතා ඔබේ ගෙදර ඔබේ කෑම ටිකම කාලා ඔබ නිදියන හැදේම නිදිය ගන්න. හැබැයි වෙනතන මේකේ ඒ සතා මනුස්ස ලෝකෙ නෙවෙයි. ඒ සතා ඉන්නේ තිරිසන් ලෝකෙ. ඒ සතා තිරිසන් ලෝකෙ ඉන්නේ. යන්නේ ආයතන ටික සංස්කල තියෙන තිරිසන් ලෝකෙට. ඒ වගේම තමයි දිව්‍ය ලෝකෙ. දිවි ලෝකේ දෙවියන් ආශ්‍රිත ওই වගේම තිරිසන් සත්ත්ව ඉන්නවා. දෙවි කෙනෙක් අහස න්යායකට ඒ සතාගේ නාස්‍යයන් අහසින් යන්නේ. ඒ දෙවියා කැමති ආහාර ටික ඉදිරි නිර්මාණය කරනකොට අර නාස්‍යයන් නිර්මාණය වෙන ආහාර ටික කැමති ටික ඔහුගේ ඉදිරියට නිර්මාණය වෙනවා. ඒ නිර්මාණය වුණාට ඒ ඉන්න ආශ්‍රයා දිවි ලෝකේ නෙවෙයි ඉන්නේ. එයාගේ ලෝකේ වෙනම ලෝකයක්. මනස ලෝකෙම ගත්තා කියනතර මේ රටේ ඉන්න බල්ලෙකුයි දුප්පත් රටක ඉන්න බල්ලෙකුයි බලන්න. දුප්පත් රටක ඉන්න බල්ලෙකුට නැමෙන්න මේ තරම් පහසුම දෙයක් නෑ. පහසුම නැහැ විතරක් නෙවෙයි හම්බෙන හම්බෙන්නේ හම්බෙන ගල්වලින් නේද සංග්‍රහ කරමු. දැන් මේ රටවල එහෙම නෑ. පින්නොත් නවත් ඒ කොතනින් කියතර බාහිර බාහිර පහසුම එක වෙනස් වුණාට එයාගේ ලෝකේ එකම ලෝකයක්. මාසෝට ගත්තා දීන රටක කෙනෙකුට පාස්මන් එකක් බැරි. එවැනිම මිනිසෙක් කවදාද ඉන්නවා. ඒ පාස්මන් එක වර හිතන්නවත් දැන් උසන්නේ මේක දිවි ලෝකයක් කියලා. නමුත් මානසිකයේ. ඒතරින් මනස ලෝකයේ දිවි ලෝකෙද කියන එක තීරණය වන්නේ මේ බාහිරින්ම නෙවෙයි පිටුනේ බාහිර නිර්මාණය කරගන්නේ තමන්ගේ අභ්‍යන්තර ආයතනවලට සාපේක්ෂව මේ මොහොතේ හදාගන්න. මේ මොහොතේ හදාගන්නේ මේ ලෝකය තමයි අපි මෙබුත් වෙන්නේ. මෙන්න මේක තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට අනාවරණය කළ දෙයක්. එතකොට මේ අපේ අත්විඳින ලෝකයේ මේ මොහොතේ නිර්මාණය කරගන්න ලෝකයක් මේ තියෙන්නේ. ඒක පෙරපස නොවි මේ මොහොතේ තමන්ගේ මානසික අත්දැකීම් නිර්මාණය කරගන්න ලෝකයක්. මේ ආයතන ටික මේ මොහොතේ වෙනස් වෙච්ච ගමම පින්නතුනි මේ බාහිර පේන දේවල් ටික සම්පූර්ණ වෙනස් වෙයි. ඔබ හිත දිනුක ලෝභයත් වෙනස් කරගත්තොත් ඔබ චතුප්පාත ඥානෙ, විපචක් ඥානෙ, විපසෝත ඥානෙ ආදී සයිකික එනර්ජිස් ලබා ගන්නත් එක්කම මේ තේන මේ වෙන දේවල් ඔක්කොම වෙනස් වෙනවට. මේ බාහිරම සත්‍යයන් විශාල සත්‍ය ප්‍රමාණයක් මේ මත ආවින දේවල් ඔබට පේන ගන්න. ඒක තමයි මේ බුදු දහමෙන් දේශනා කරන ලෝකය. ඉතින් මෙන්න මේක තේරුම් ගත්ත කෙනා පින්නතනේ බාහිර රූපයක් දකිනකොට ඒ බාහිර රූපය තුළ ඔහුගේ හිත බැස ගන්නෙ නැහැ. ඇයිද හේතුව දන්නවා. ඇසෙන් රූපයන් දකිනකොට වෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි හැටෙන්නේ. එතනම සංඥා වේදනා දෙක හටගෙන අර මුලින් ලැබිච්ච වර්ණ රූපය එතනම නිරුද්ධ වෙනවා. අපි නැවත මනින්ද්‍රයෙන් මන ආයතනයෙන් අර සංඥා වේදනා දෙක මෙහෙය කළ තමයි මේක රූපයක් මේක සංඥාවක් ආදී වශයෙන් හේදියක් හඳුනාගන්නේ. ඒ දේ හඳුනා ගන්නකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා අපි හඳුනාගන්නේ අපේ ලෝකේ නම. එතකොට ඒ ලෝකය හඳුනා ගන්නකොට මොකද වෙන්නේ? අපේ අවිද්‍යාව ප්‍රමාණයට මේ පැත්තේ ආයතන දෙක නැවත වෙනස් වෙනවා. දැන් ඉදිරියට කෙනෙක් එනකොට එතන වර්ණ මාත්‍රේ විතරයි අපට දෙන්නේ. හැබැයි ඒක නොදැනගත්තොත් අපි එතන නිරුද්ධ වෙලා දැන් මෙයාත් වෙනින මානසික ස්වභාවය කියලා දැන් නොගත්තොත් ඒ එන කෙනාට ඔබ ආදරය කරන කෙනෙක් නම් ඊට අනුව මේ පැත්තේ ආයතන ටික කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඒ එන කෙනා ඔබට ලොකු හතුරුකමක් කරපු කෙනෙක් නම් ඊට අනුව ඔක්කොම ආයතන දෙක මේ පැත්තේ වෙනස් වෙනවා. නාම රූප පත්‍ය විඥාන, විඥාන පත්‍ය නාම රූප පත්‍ය මේකයි. මුලින් විඥානය හටගත්තා, ඒ විඥානය නිරුද්ධ වුණා. ඒක නොදැනීම නිසා ආයි නාම රූප ටික නිර්මාණය කරගන්නවා. ඊට අනුව නැවත ආයි පැත්තෙන් විඥානය හටගන්නවා. මේක සර්කල් එකක් වගේ යනවා. මෙන්න මේක දකින කෙනා මොකද ඇති කරගන්නේ? එයා දන්නවා ඇසෙන් දකින රූපේ නිසා රූපෙට බැසගත්තොත් තමයි අවිද්‍යාවේ ඉන්නේ. ඒ රූපය මද රූපයක් කියලා සතුට වෙන්න පුළුවන්, නගර රූපයක් කියලා දුක් වෙන්න පුළුවන්, දෙකම මැදිහත් කියලා මැදහත් උපේක්ෂාවන් ඉන්නවා කියලා කියන්න පුළුවන්. හැබැයි මොකද හිතියක් තමයි අවිද්‍යාවේ. බාහිර රූපයක් ඇතයි කියලා හිතුවොත්, ශබ්දයක් ඇතයි කියලා හිතුවොත්, ස්පර්ශයක් ගඳ සුවඳක් ඇතයි කියලා තමන් අවිද්‍යාවෙන් බැසගත්තොත් ආයි මග අතරමඟ ස්පේස් මොකුත් නැහැ. අවසන් වෙන්නේ ජරා මරණ වලින් අවසන්. මේක තමයි බුදුරජාණන් වහන්සේගෙන් දේශනා කරන ධර්මය. මෙන්න මේක අපි තේරුම් ගත්තොත් පින්නතින අපි දන්නවා අපි හුවා බය වෙනවා ලෝකෙට. ඒකට බයිසුපට්ඨාන ඥානය කියලා කියනවා. මේ ලෝකයේ යමක් නිත්‍ය වශයෙන් ගත්තොත් බාහිර ඇතේ කියලා ගත්තොත් තමන්ට කොයිතරම් දුක් වේදනා ටිකක් විඳින්න වෙනවාද කියන එක තමන්ට තේරෙන්න ගන්න. දරුවේ කියලා හරි, ගියා කියලා හරි, කොමක් හෝ දෙයක් ඇතේ කියලා ගත්තොත් මේ මොහොතේ අපට උපේක්ෂාව ඉන්න පුළුවන්. නමුත් ඕනම මොහොතකදී වෙනස් වෙනකොට කඳුළු ටික හරන්න කඳුළු ටික ඇතුලේ තියාගෙන තනාගට යඬන්නේ. මෙන්න මේ අතහරතිය මුලින් සුතමේ ඥාණයෙන් ඇති කරගත්තු කෙනා එයා ඉක්මනට මේ දුකෙන් නිදහස් වෙනවා කියන බලවත් උනන්දුව ඔහු යාභ්‍යන්තරෙම හටගන්නවා. අන්න ඒක අදහලවයි නැවත නැවතත් මේ දර්ශනය ඔහු චින්තාමය ප්‍රඥාවෙන් හිතනවා ප්‍රඥාවේ දේවල් කියලා. ඔහු හැකිතාක් වාරගමක් මෙන්න මෙහෙම යථාර්ථයක් නේද මේ ලෝකේ තියෙන්නේ. මම කොහොම හරි මේක නිදහස් වෙනවා කොහොම හරි ජරා මරණ වලින් මම නිදහස් වෙන්න ඕන කියන බලවත් උනන්දුවක් ඇති වෙනවා. හැබැයි එහෙම උනන්දු ඇති උනා කියලා බය වෙන්න එපා. ගෙදර දොර වැරදි කරන කර ඉන්න බෝරේදී හොදන්න නැතුව ඉන්න හොයව නොකර ඉන්නේ. දැන්වත් වඩා හොඳට ඒව කරයි. යාන වාහන හොදන්නේ ඒවත් හොඳට පිරිසිදු කරනවා. දැන්වත් වඩා හොඳට පිරිසිදු තියාගන්න. ඇයි? වාහන යන ගමන තම භාවනා කර කර යන්නේ. වාහනේ මැදන් මිට බුදු කුටියක් කරගන්න තමයි. මදවට ලස්සන පිරිසිදු කරලා සුවඳ වෙනුවෙන් ටිකක් ජල්වාගෙන වාහනේ තැන්නේ භාවනා කරන්න පුළුවන් විදිහට තමයි හදාගෙන පරිසර. හැම මොහොතකම තමයි මේ ආධ්‍යාත්මික ශක්තිය දිනු කරන්න පුළුවන් වඩා පිටාව සකස් කරගෙන නැයි තමන් නිදාරමේ ඉන්නේ. තමන් හැමදාම කයින් නැති වුණත් සිතින් සිල් ගත්තා වගේ තමන් ඉන්නේ. තමන් හැම මොහොතකම දුකෙන් නිදහස් වෙන මාවතේ තමන් ගමන් කරමින් ඉන්නේ. ඒ ආනිසංස දෙකේද පින්නතනේ තමන් දෙකෙන් දෙක දුකෙන් නිදහස් වෙන විතරක් නෙවෙයි. මේ බලවත් කුසල ආනිසංස විදියට තමන් ඉගෙන ගන්න කෙනෙක් නම් තමන්ගේ අධ්‍යාපනයේ ඉලක්ක වේගයෙන් සාර්ථක වෙනවා. මේක ඥානසංස විදියට. ඔබ ආර්ථික ඉලක්කයකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඒවත් හොඳට සාර්ථක වෙනවා. ඔබේ අමතාර්ථික ඥාතීන්ගේ නිරෝගී වාදී දිගාසේ සම්පත් ලැබෙනවා නම් ප්‍රාර්ථනා කරනවා නම් ඒවත් ඇතැමිට අංශ විදියට ඉෂ්ට වෙනවා. ඔබේ ඇතැමිට ඔබවා ප්‍රාර්ථනා සාමාන්‍ය දානයක් දීලා සාමාන්‍ය අසරණ කෙනෙකුට සලකලා ගන්න ප්‍රාර්ථනා ආනිසංසයට වඩා මේ ආනිසංසයෙන් ලැබෙන ආනිසංසයේ ප්‍රතිඵලය ප්‍රබලයි. මේක හොඳට දැනගෙන ගන්න ඕනේ. ඔබ බාහිර අනතුරු වලින් ඉඳන් ඔබ බේරනවා මේ කුසලයෙන්. ඇයි ඔබ මේ ධම්ම මාගේ ඉන්නකොට ඔබට විශාල net එකක් සර්කල් එකක් හැදෙනවා. කවුද? ඔබේම අතීත ඥාති මිත්‍රාදීන් අම්මල තාත්තන හැම දිනෙකම දැන් ඔබ ගැන ලොකු හැඟීමකින් අවධානයකින් ලොකු විශ්වාසනීයත් දෙකින් ඔබට උදව් කරනවා. ඔබේ මියා තමයි අම්මා තාත්තා උදාකින් සසර කල්ප ගැන අම්මලා තාත්තලා අනේ මේ දරුවා මගේ දුව මගේ පුතා මේ දුකෙන් නිදහස් වෙන දැන් මේ වැඩේ දිලා ඉන්නේ මටත් ඒක පිනක් කියලා ඒ අම්මා තාත්තත් තින් අනුමෝදන් වෙනවා. ඒ අම්මා තාත්තත් ඔබ ආරක්ෂා කරන්න කටයුතු කරනවා. ඉතින් මේක ප්‍රබලම දෙයක් වෙනතුනි. ඉතින් මෙන්න මේකට තියෙනතුනේ ඔබට සාධාරණ මෙන්න ලොකු අවබෝධයක් තියෙනට ඕන නෝනක් තියෙනට ඕන. ඒ වගේම මේ ධම්මගේ හැසිරීම තුළින් තමන්ට ආනිසංස ලැබෙනවා කියන විශ්වාසනීයත්වය ඔබට තියෙනට ඕන. මේක ඉතාම අවශ්‍යයි. මේක එකකටකින් සුතමේ ඥානෙ මේ මොකද වෙන්නේ කියන එක තේරුම් ගන්නට ඕන. දැන් මේ මොකද වෙන්නේ ඇත්තටම තියෙන රෝගයක් නෙවෙයි. මේ අසකන නාසා දින්දිර වලින් ගන්න අතර මොනෝ තමන්ගේ අවිද්‍යාවේ ප්‍රමාණය හිතන විදිහට තමයි මේ මොහොතේ තමන්ට මේ ලෝකයක් නිර්මාණය කළ දෙන්නේ තමන්ගේ අභ්‍යන්තර ආයතන ඊ කර්ම හැදෙන්නේ කියන එක තමන් තේරුම් ගන්න ඕනේ. එතකොට තමන් යම් කිසි විදියකින් මෙන්න මේ සත්‍ය අවබෝධ කරගෙන මේ අනිත්‍යතාවය හේතුඵල ධර්ම ඇතිවීම නැතිවීම ස්කන්ධ පංචකයේ සමුදේ වේ කියන එක මෙන්න මේ යථාර්ථයේ පිළිබඳව යම්කිසි සුතමේ ඥානයකින් අවබෝධයක් ලබාගෙන මේක යථාර්ථයක් බවට පත් කරන්න ගමනක් ඔබට හම්බ වෙනවා. ගමන මඟ පිළිවෙත. ඒකට තමයි කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. මෙන්න මේ තුර මේ තැනත්තා හැකි තාන් දුරට ඔහු කය වචනේ සම්වර කරගන්නවා. ඔහු දන්නවා මේ ගමන ආරම්භ වන්නේ සීලෙන් කියලා. ඒ නිසා පළවෙනි පියවර තමයි සම්මා වාචා සම්මා දිට්ඨි සම්මා සංකල්ප ඇති වුණු ගමන් මොකද මොකද වෙන්නේ? සම්මා වාචා ඇති වෙනවා කණ පරිස්සම් කරගන්න. අතපය පරිස්සම් කරගන්න කලින් කණ පරිස්සම් කරගන්න හැම වචනයක්ම පච්චලකීත්වා වාචාය කම්මං ඝාතං. හරි පරිස්සමෙන් වචන පාවිච්චි කරගන්න. සමහර අය හිතට නෙවෙයි ඔක්කොම කියන පොඩ්ඩක් අන්නවත් ගන්න. අර පොඩි ළමයි වගේ. එහෙම කරන්නේ නැහැ දෙන්නේ කියලා හිතට නෙවෙයි ඔක්කොම කියන අය. කවුද? ඒගොල්ලන් තමයි පොඩි ළමයි. අනිත් කට්ටිය තමයි සෝමාංශික රෝහලේ අන්නේ කට්ටිය. ඉතින් තමන් කොයි පැත්තටයි කියනවාද කියලා අපරක් හිතා ගන්න. හිතගෙන ඔක්කොම ටික කියනවා. පින්නතුනේ වා පාලනය වෙනවන වචන පිට කරන කලින් හිතලා හිතලා අවශ්‍යම දේ විතරක් කියනවා. ඔක්කොම දේවල් කියන්න එපා. එතකොට කියපෙන කීම කියන්නේ කිව්ව තහන්න කෙනෙක් නැති වෙනවනේ. ඔක්කොම කතා කරන එක නෙවෙයි අන්තිමට. අහන්න කෙනෙකුත් ඉන්නවනේ. විශේෂයෙන් පින්නතුනේ මේ සමාධියට එක්කම තමයි වචනේ උද්දම විදිහේ පරිවර්තනයක් වෙනවා වෙනසක් වෙනවා. පාලනයක් වෙනවා. ඉතින් ඒත් එක්කම තමයි සීලය දිනු වෙනවා. ඒ වගේම ටිකෙන් ටික සමතය දිනු කරනවා. ඒක කුසල ආරමුණක සමත ආරමුණක ටිකෙන් ටික හිත දිනු කරන කාලේ වැඩ කරනවා. මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව මේ වඩනවා පින්නතුනි සම්සතරිස් කර්මස්ථානම වැඩ තියෙනවා. හැම මොහොතෙම පින්නතුනි කර්මස්ථානට ලෙනෙහි ලබට ඉන්න පුළුවන්. අපි පාරේ යනකොට අපි ඇතැම් විට මෛත්‍රී භාවනාව වඩමියන්. සීල සත්‍ය සෝපත්තේත්වා බුදුන් වහන්සේනකොට බුදුහාමරෙන් අරහන් ආදී බුදුන්ගෙන් සීපත් කරනවා බුධාන සතිය. බණහනකොට ධර්මයේ සක්කාය සංඝාතාදී ගුණ සීපත් කරනවා ධම්මානුසතිය. ස්වාමීන් වහන්සේ කෙනෙකුට ගෙදර දාන හදනකොට සංඝානුසතිය. සෝපටිපන්න ආදී ගුණ සීපත් කරනවා අපි. කෑම කනකොට ආහාරයේ පටිපුර සංඥාමිනේ කරනවා. දෙයක් දකිනකොට ආමේක හැදෙන තින සතර මහා බෝධ රූප වලින් කියලා ඒක බලනවා. ඇතැමිට කසින ගැඹුරට යන බැරිම නීල පීත ආදී වර්ණයන් දැක්ක ගමන් ඒකටවත් සුළු මොහොතක හරි හිත සමාධිමත් කරගන්න. ඒ අතර ආනාපාන සතිය වඩන්න පුළුවන්. ශරීරයේ කොටස් ටික ගැන බලන්න පුළුවන්. උදේට තමන් සුද්ධ පවිත්‍ර කරනකොට තමන් ශරීරයේ වැටෙන කෙස් නැස් මේව ගැන තමන්ට නොනින් ඉන්න පුළුවන්. ඒක ඒ වෙලාවට භාවනා කරන්න පුළුවන්. ධක්ම දිනාට අට්ටික සංඥාන් ඉන්න පුළුවන්. ඒ හැම වෙලාවෙම තියෙන තනිය තමන්ගට හිත වැඩින තියෙන අවස්ථාව. ඒ හැම මොහොතකම තමන් පින තුනේ හැරෙන හැම පැත්තක්ම භාවනා කමටහන් කරගන්න තමයි. ඒ අතර විශේෂයෙන්ම කර්මස්ථාන 439ක් එක පැත්තකට තියලා එකක් මහා භාවනාවක් විදිහට වඩනවා කියන පැත්ත. ආනාපාන සතිය. ඒ නිසා අර ටිකෙන් අර අනිත් කර්මස්ථාන වලින් ගන්න ශක්තිය හැකිතාක් දුරට ආනාපාන සතිය කියලා ඒ ආනාපාන සතිය වඩනකොට සතර සතිපට්ඨාන වැඩෙනවා සත්‍යබෝධයන් වැඩෙනවා විද්‍යාවේ මුඛ සාක්ෂාත් වෙනවා සතර සතිපට්ඨාන වැඩෙනවා ඊට අමතරව අපි සතර සතිපට්ඨාන සූත්‍රය කියපු විදිහට ගමනක් යනකොට අවබෝධයෙන් යනවා බඩ පිට බලනකොට ඒව කරනවා හඳුන් දැනුම් අදිනකොට එහෙම කරනවා සියෙන් ඉන්නවා වේදනාව දැනුනට වේදනාවේ සැපේ උපාදී වේදනාව මෙනෙහි කරනවා හිතන රාගෙක හැඳින්වීමක් වෙනකොට සරගන්නා චිත්තං සරගං චිත්තං පජානාති හිතගෙන අවධානයෙන් ඉන්නවා හිතන නීවරණාවකින් ඒව නීවරණ දුර වෙන විදිහට ඒව නොනින් මෙනෙහි කරනවා ධම්මානස්සදී වෙනවා අනිත්‍යඥා මෙනෙහි කරනවා චතුස්සත්ති ගැන බලනවා ඒව ධම්මානස්සදී වෙනවා මේ හැම දෙයක්ම පින තුනේ හැම මොහොතකම හැම පැත්තෙම මේ බාහන කමඩන් තියෙන හැම මොහොතෙම දුකෙන් නිදහස් වෙමින්නේ මේ හැම දෙයකින්ම අවසානේ කාරණයක් කියනවා. ඒ මොකද්ද? ඒ තමයි තමන් බාහිර ද්‍රව්‍ය මත පුද්ගලව මත යැපෙන්නේ නැති කෙනෙක් බවට පත් වෙනවා. දැන් අපි සම්පූර්ණ බාහිර පුද්ගලිය බාහිර ද්‍රව්‍ය මත අපේ හිත සම්පූර්ණයෙන් බැස ගන්නවා. යමක් හිතනකොටම කවරේ බැන්න කෙනෙක් කියලා මතක් වෙනවා. වාහනේ හැපිච්ච එක මතක් වෙනකොට මේ හැපිච්ච තැන මතක් වෙනවා. තමන්ගේ ගෙදරට හානියක් කරපු කෙනෙක් මතක් වෙනකොට මේ අයියාගේ පරම්පරාවයි ඔක්කොම මතක් වෙනවා. තේනුතුනේ මෙන්න මේ ගැටි ආඩු වෙලා එන්න එන්නම තමන් නිතර සිහියෙන් ඉන්නවා සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනා තුළ ඉන්නවා. හැම මොහොතම ඇති වෙන සිතුවිල්ලක් නේද? ඒ සිතුවිල්ල පෙරපසන මේ හටගෙන එතරම් නිරුදේවා කියලා තමන්ගේ අභ්‍යන්තර පැත්තෙම බලනවා. ඒ සිත කියන්නේ නිකම් හොඳ කල එකක් නෙවෙයි වේදනා සංඥා සංඛාර කියන අනිත්‍ය ස්කන්ධ හතරත් එක්ක හැම මොහොතම මේ ස්කන්ධ පංචකය හට ගන්නවා නිරුද්ධ වෙනවා කියන එක දකිනවා. හැම මොහොතම තමන්ගේ සිතිවිල්ලත් එක්ක ස්කන්ධ පංචකය පෙරපස් නොවී හටගත්තා. එකට එකට හටගෙන එකටම නිරුද්ධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේ දකින කාලය වෙන සුද්ධිකෙන් ටික වැඩි කරගන්න. මේ දකින කාලය වැඩි කරගන්නේ සතිපට්ඨානය සහ සතිපට්ඨාන භාවනාගාමී ප්‍රතිපදාව කියන මෙන්න මේ භූමිය තුළ මේ ෆීල්ඩ් එකේ මේ ලෑන්ඩ් එක අපි ඉන්නවා. මෙන්න මේ ෆීල්ඩ් එකේ ලෑන්ඩ් එකේ භූමිය තුළ අපි ඉන්නකම අපි ඉන්නේ බුදුරජාණන් වහන්සේගේ සේවනයේ ඉන්නේ. ඒ ඉන්නකම් පිළිතුර අපිට කිසිම දෙයකින් බාහිර දුකක් එන්නේ නැහැ. වෙන දෙයක් තමයි අපේ ශරීරය මහල වෙනවා කියලා තමන්ගේ ශරීරය පිළිවඳවන් හිත බැස ගන්න. ඒ කියන්නේ එතනත්තා අජර අමර කෙනෙක්. එයා මහල වෙන කෙනෙක් නෙවෙයි. එයා ලෙඩ වෙන කෙනෙක් නෙවෙයි. එයා මරණයට පත් වෙන කෙනෙක් නෙවෙයි. මරණයට පත් වෙන්නේ, ලෙඩ වෙන්නේ, මහල වෙන්නේ රූපය මත හිත බැසගෙන ඉන්න කෙනා. රූපය මත හිත බැස ගැනීමෙන් හිත මුදවගත්තු කෙනා ජරා මරණ වලින් මිදෙන්නේ. ඒ ජරා මරණ වලින් මිදෙන්නේ මරණයෙන් පස්සේ නෙවෙයි. ඒ ජරා මරණ වලින් මිදෙන්නේ මේ මොහොතමයි. ඕනෑම දෙයක් හිතනකොට ඕනෑම රූපයක් තමන්ට කල්පනා වෙන්න පුළුවන්. තමන්ගේ අම්මාව සිහිපත් වෙන්න පුළුවන්. තමන්ගේ දරුවෙක් මතක් වෙන්න පුළුවන්. වාහනේ මතක් වෙන්න පුළුවන්. ඒ හැම මොහොතකම සිතවිල්ලක් නේද කියලා තමන් දකින්නේ. ඒ අතීත ස්වරමන විතරක් නෙවෙයි. මේ මොහොතේ ඔබට මගේ මොහෙන් පිට වෙන වචනයක් ඔබ තේරුම් ගන්නකොට ඔබ හඳුනා ගන්න ඔබේ සිතවිල්ලක්මයි මගේ හඬ නෙවෙයි ඇත්තේ. අර මුල් හඬ නිරුද්ධ වෙලට ඔබට මම පේන්න පුළුවන්. පේනකොට මේ ආඳුරු කෙනෙක් කියලා හඳුනා ගන්නකොට අර මුලින් ලැබෙච්ච ප්‍රථම අධ්‍යයනයම නිරුද්ධ වෙලා ඔබ හඳුනා ගන්න ඔබේම හිත. පින්නතුනි මෙන්න මේ යථාර්ථය තුළ හැකිතාක් දුරට ප්‍රඥාව දින කරගන්න. හැකිතාක් දුරට මෙන්න මේ යථාර්ථය ජීවිතේ පසක් කරගන්න. තමන්ගේ හැම ශක්තියක්ම ගන්න. හැම මොහොතක්ම හැම කාලයක්ම ධනය තියෙනවා නම් ඒව හරිතපතල්ලා මේ වෙත යන්න උත්සාහ කරන්න. මේක තමයි අපට තියෙන එකම රැකවර නෙවෙයි. අත්තදීපා බිත්තවේ විහෙත අත්ත සරණාන අඤ්ඤ සරණා කියන මේකයි. තමන්ගේ මේ දර්ශනයම තමන් පිළිසරණ කරගන්න. නා අඤ්ඤ සරණ වෙන සරණක් නෑ. ධම්මදීපා බිත්තවේ විහෙත ධම්ම සරණා නා අඤ්ඤ සරණ. මෙන්න මේ සද්ධර්මයම මේ කතාගෙන ධර්මය කියලා අපි කියුවට මේක විශ්ව යථාර්ථය. මේක බුදුරජාණන් වහන්සේට ආයිත් දර්ශනයක් නෙවෙයි මේක. බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්ත නිසා අපි බුදුදහම බුද්ධිසම් කියලා කියනවා. නමුත් මේ දහම බුදුහාඳුනට කයිද නැහැ. ලෝකේ පහළ වෙන යථාර්ථය සියලුම සාස්ත්‍රවල අනාවරණය කරන ලෝක යථාර්ථය මේක. මෙන්න මේ යථාර්ථය තුළ ඉන්න කාලයේ ටිකෙන් ටික වැඩි කරගන්න. තමන්ගේ හිත අතීත වර්තමාන අතීත අනාගත අරමුණු වලට ටිකෙන් ටික හිත දුවන ගතිය ටිකෙන් ටික අඩු කරගන්න සමත කමඨණම් පාවිච්චි කරනවා. මෛත්‍රී භාවනාව, බුදුගුණ භාවනාව, අසුභ භාවනාව ඒවගෙන් ශක්තිමත් වෙලා ඊළඟට හැකිතා දුරට ආනාපාන සතිය හිත හුරු කරගන්න. ආනාපාන සතිය තම ප්‍රණීත ඉතාම ශාන්ත භාවනාවක් විදිහට සඳහන් කරනවා. ඒකේ පියවර 16ක් තියෙනවා. ඒ පියවර 16 තුළ සතර සතිපට්ඨානෙම වැඩෙන ක්‍රමයක් සඳහන් කරලා තියෙනවා. පින්නතුනි අපට මේ ලෝකයේ තුළ මේ සද්ධර්මයේ සහ මේ සද්ධර්මයේ ශ්‍රවණය කිරීම පිළිපැදීම හැරෙන්නද අපට ඊට වඩා සිහින අපේ ජීවිතවල තියෙන බෑ පින්නතුනි. මේක තමයි අපේ සිහිනේ වෙන්න ඕන. මේක තමයි අපේ ප්‍රාර්ථනා වෙන්න ඕන. ඇයි අපි ලෝකයන් හැම සම්පතක්ම සංසාරේදී ලබපොයි. මේ ජීවිතේ නැතුම් වාදියක් ලබපොයි. ඒ ලබපු දේවල් නම් මම උදව් කරන්නේ වල සහයෝගය දක්වන්න අනිත් අයට උදව් උපකාර කරන්නේ වල නොකර ඉන්න නෙවෙයි. ඒ සියල්ලක්ම කරන්න ගමන් මේ තමන්ගේ ආධ්‍යාත්මික සුවය තමන් දෙකදම වේදනේ වශයෙන්ම මේ ජීවිත කාලයේ තොලදීම තමන්ට ලබන්න පුළුවන් මේ මානසික සුවය ලැබීම තමන්ගේ ජීවිතයේ සිහිනයක් වඩපත් කරගන්න එක කුදෙක් සිහිනයක් නෙවෙයි ඒ සීනිය කවදා හරි යථාර්ථයෙන් බඩපත් කරගන්න ඕන කියලා ඒ ඔස්සේම තමන්ගේ සිතකය වචනේ යොදවා ඒ යෙදවීම පිණිසනේ තමන්ට හැම මොහොතම ආශිර්වාදයක් වෙනවා. තමන් කරන හැම දෙයකටම මේ ආශිර්වාදයක් වෙනවා. තමන් ඇසුරු කරන දේවල් වලට ඇසුරු කරන පුද්ගලයන්ට මේ ආශිර්වාදයක් ආදර්ශයක් වඩපත් වෙනවා. හැම මොහොතකම තමන්ට මේ ජීවිත කාලය තුළ පිණිසනේ දෙතදම වෙදෙන වශයෙන් තමන්ගේ රෝග සම්පත් උනත් වෙනස් කරනවා. තමන්ගේ කටහඬේ වෙනස් කරනවා. තමන්ගේ නිරෝගී භාවය ප්‍රබල වෙනස් කරනවා. තමන්ට ඉතාම කල්යාණ මිත්‍රයෙක් ලෝකේ කොහේ හිටියත් තමන්ට කොමන හෝ ලින්කයකින් තමන්ට හම්බ වෙනවා. මේකෙන් කමනාන සංසිද්ධියට. ඒ විතරක් නෙවෙයි විශාල අදෘශ්‍යමාන ශක්තිය මේත් එක්ක ඔබේ නැකවරණයට, ඔබේ ආරක්ෂාවට, ඔබේ ආශිර්වාදයට සකස් වෙනවා. මේ පින්කමල අනිසංසෘතියට මේ කුසලිය අනිසංසෘතියට තරත් සඳහන් කළේ විශේෂයෙන් ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමය. ඒ ප්‍රඥාව දිනු කරගන්න ක්‍රමය දෙකින් තුනින් කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරමින් හැකිතා මේ සද්ධර්මයේ ශ්‍රවණය කරන්න. ඒ අහන දාම නිතරම මෙහෙ කරන්න. කෙනෙක් හමුණත් මේ ධර්ම කරුණක්ම සාකච්ඡා කරන්න. කොහොමද සතිපට්ඨානය වෙන්නේ? කොහොම සතිපට්ඨාන භාවනාවක් කරගන්නේ? ඈ පරිසම්පති මේ කරුණ කොහොමද සම්බන්ධ වෙන්නේ? අවිද්‍යාව කොහොමද සංස්කාර හට ගන්නෙ? කොහොමද ලෞකික කම්මස්කර සමාධියෙන් සතර සුගතිගාමී වෙන්නේ කොහොමද? ඊයන ගමනේදී මේ ගමන තම පරිසෝත ගාමී ධමයක් කරගන්නේ කොහොමද? උඩට ගමන් කරන්නේ කොහොමද? උඩුගම් බලන්නේ කොහොමද? මේ දර්ශනය වෙනස් කරගන්නේ කොහොමද කියලා තමන් නිතරම අවධානයෙන් ඉන්නේ. ඒත් එක්කම වෙනතනේ තමන්ට නවා පහසු වණ්ඩිකක් මේක කරගෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගෙන් දෙක නිතරම උතුම්ම දානෙ ක්‍රියට වෙනවා. ධර්ම දානෙ ක්‍රියට වෙනවා. ඒ සාමාන්‍ය ධමයක් නෙවෙයි වෙනතනේ. දුකෙන් වහවහම නිදහස් වෙන විදියටම සැබෑ සදාම් තනියේ වෙතම තමන් හැම මොහොතකම සමීප වෙන්නේ. සුතමේ ඥානේ එන්න එන්නම තමන් පැහැදිලි කරගන්න කෙනෙක් වඩපත් වෙනවා. විශේෂයෙන්ම ධර්මයේ තියෙන ප්‍රධාන කාරණයක් තමයි මේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණේ. ඒ සද්ධර්ම ශ්‍රවණයට එක්කම එකට නිතර බුදුහාමර පාවිච්චි කරපු වචනයක් තමයි සත්‍යාන සංදේය කියන වචනය. සත්‍යාන සංදේය කියන්නේ සත්‍ය සංදේය, සත්‍යයට ගැළපෙච්ච ධර්මයක් වෙනවා. චතුරාර්ය සත්‍යෙට ගැළපෙන ධර්මයක් වෙනවා මේ කාරණේ. එතෙන් තමයි පෙන්නුතුනේ දුක දුක සත්‍ය දෙකේ වෙනස තමයි තේරුම් ගන්නට ඕන. සාමාන්‍ය අපි දුක කියන්නේ ලෙඩවීම, මහලවීම, මරණය, ප්‍රේම ප්‍රයෝගය නියම තමයි සාමාන්‍ය දුක කියලා කියන්නේ. නමුත් දුක සත්‍ය කියන්නේ ඊට වඩා පුළුල් තැනකට යනවා. සංකීර්ණ පංචපාදක හඳා දුක්ඛා කියන කාරණේ. ඒ කියන්නේ මොකන්ද? ඇසින් පේනකොට අපි බාහිර රූපය ද්‍රව්‍ය අනව ගැනීමයි දුක සත්‍ය කියලා කියන්නේ. එහෙම පනව ගත්තට පස්සේ ඒක වෙනසකට දුක ඇති වෙනක සාමන දෙයක්. ලෝකෙට පේන්නේ ලෙඩ වෙන එක මහලු වෙන විතරයි පේන්නේ ලෝකෙට. ඇයි ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ? ලෙඩ වෙන්නේ මහලු වෙන්නේ මේ බාහිර දෙයක් තියෙනවා කියලා පනව ගත්තට පස්සේ. බාහිර කෙනෙක් කියනවා මේ මගේ නංගි, මේ මගේ මල්ලි, මේ මගේ සත්‍යය කියලා පනවලා ඉතර පස්සේ ලෙඩ වෙනකොට යාළුවෝ කොංගිලෙන් එනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ පනව ගැනීම තමයි දුක සත්‍ය කියලා කියන්නේ. පනවගත්ත කෙනාට ලෙඩ දුම්පලෙ නිදහස් වීමක් නෑ. බුදුදහමෙන් කරන්නේ මෙන්න මේ පනව ගන්න පැනීම. එතනින්ම ඒ අවිද්‍යාව දුරුකරන එක. බාහිර ආයතන වලින් අරමුණු එනකොටම මේක නිර්මාණය කරගත්තේ මේකත් නේද? හැබැයි ඒක කියන්නේ බාහිර රූපයක් නැහැ කියන නෙමෙයි මේ කියන්නේ. වරදවා තේරුම් ගන්න එපා. බාහිර සතර මහා භූත රූප ලෙගසීමක් තියෙනවා. මේ අවකාශය තුල යම් සිදුවයක හැඩයක පුද්ගලෙක්ව ද්‍රව්‍යයක් නිර්මාණය වෙලා තියෙනවා සතර මහා භූත රූප වලින්. හැබැයි ඒකත් නිර්මාණය වෙන්නේ ඒකේ තියෙන ෂේප් එකට නෙමෙයි. ඒක නිර්මාණය වෙන්නේ තමන්ගේ මයින්ඩ් එකේ ෂේප් එකට. දැන් එක කෙනෙක් එනකොට කෙනෙක් කියන ලස්සනයි කියලා. අනිත් කෙනා කියන මොන ලස්සනද ඔය බලන්න කැතයි කියලා. එතකොට ඒ පුද්ගලයාගේ ලෝකෙට කාර්යයක් නිර්මාණය කරගන්න. දෝරියෙන් ගතියක් ගන්න. එකිනෙකන හරිය සුවඳක් කියලා තාගෙනට මම යනවානේ. එකම දේ පින්නතුනේ ඒ පුද්ගලයාගේ ලෝකෙට ඒ වෙනස් කරගන්න විදියට බාහිර තම නිර්මාණය වෙනවා. එතකොට මෙන්න මේක තේරුම් ගත්තොත් ඔහු බාහිර රූප ශබ්දාදී නිර්මාණය වෙනකොටම දන්නවා ඒක වර්ණ මාත්‍රෙන් එතනින්ම කෙලවර වුණා. ඊට පස්සේ ටික මේ පැත්තෙන් නිර්මාණය කරගන්න කියන කෝ දන්නවා. ඔහු ටිකක් දුර ගිහලා මුලා වෙන හැබැයි ඉක්මනට මේ පැත්තට එනවා. සාමාන්‍ය කෙනා ඒකට ගිහලා අවිද්‍යාව තුල බැසගෙන ජරා මරණ වල ගිලගෙන ඉඳිද්දී මේක නැත්තම් මගෙන් ඒක බේරලෙනවා. එහෙම තමයි ටිකෙන් ටික සමථ දර්ශනවලින් මේක පාලනය කරගන්නේ. පාලනයක් කළා යම් දවසක එතනත්තා දෙක්කේ දෙක්කමත්තා සුතේ සුතමත්තා මුතේ මුතමත්තා විඤ්ඤාතේ විඤ්ඤාතමත්තා කියන දර්ශනයට යනවා. ඒ කියන්නේ මම දැක්කනම් දැකීම මොහෙන් එතනින්ම නිරුද්ධ වෙන දන්නවා. ඒ දකින දේ කො අල්ලන්නේ නැහැ. අපි දකින දේ දැන් මේ දේ මට අල්ලන්න පුළුවන් කියලා හිතනවා. නමුත් අල්ලන කොට හවු වෙන මේ ස්පර්ශය දැක්ක දේ නෙමෙයි මේ අල්ලන්නේ. දැක්ක දේ එතනම නිරුද්ධ වුණා. ඊළඟ ආයතනෙන් ඊළඟ දේ සම්බන්ධ වෙනවා. කෙලෙස් ඇතිවන්නේ නිසා මෙන්න මේ යථාර්ථයේ ටිකෙන් ටික අහල දැනගෙන ඒක හිතලා ඒකම සම්පූර්ණ ජීවිතයක් බවට පත් කර ගැනීම තමයි ප්‍රඥාවේ කියන මට්ටම කියලා කියන්නේ. යතනතාවක දැකීම දැකීම මාත්‍රකින් අවසන් වෙනවා. ඇසීම ඇසීම මාත්‍රකින් ඉවර වෙනවා. හඳුනාගත් දේ හඳුනා ගැනීම මාත්‍රකින් ඉවර වෙනවා. යතනතා බාහිර රූප ශබ්ද ආදී තුල හිත බැසගන්නෙත් නැහැ. තමන්ගේ හිත තුල බැසගන්නෙත් නැහැ. ඕතනිකරම ප්‍රඥා ඉන්ද්‍රිය තුළ ජීවත් වෙනවා. සාමාන්‍ය ලෝකයාට මේක බාහිර දේ තුළ හිත බැස ගන්න නැහැ. නමුත් හිත තුළ බැස ගන්න. භාවනාවෙන් දිනනකොට බාහිර කිසිම දෙයක් නැහැ. හිත විතරක් තියෙන එක හිත බැස ගන්නවනේ. බුදුදහම එතනවත් අතර වෙන්නේ නැහැ. අන්නේ හිත කියන්නේ සාමාන්‍ය හොදකලා දෙයක් නෙවෙයි. හිත තනියම තියෙන දෙයක් නෙවෙයි. ඒක කැටිචිකත් එක්ක යන දෙයක්. ඒ කැටිචිකත් නිකන් නෙවෙයි. වේදනා රූප ආගයක් එක්ක සංඥාවක් එක් කියන එකක් බව මේ ස්කන්ධ පංචකයම හට ගැනීමක් නිරුද්ධියමක් කියන එක දැනෙනවා. හැම මොහොතෙම ඇති වෙන්න තියෙනවා නම් ඇති වෙන්න තියෙනෙත් මේ ස්කන්ධ පංචකයමයි. නැති වෙන්න තියෙනවා නම් නැති වෙන්න තියෙනෙත් ස්කන්ධ පංචකයමයි. වෙනතුනි මේක අපි සාමාන්‍යයෙන් අහන දෙයම නෙවෙයි. මේ අහන දෙයට වඩා වෙනස් දෙයක්. අපි සාමාන්‍ය එදින දහන දෙයක් අපිට දුක නිදහස් වෙන්න බෑ. අපිට එදින දා නිකන් සින්දුවක් කියලා නිනවද වෙලින්න පුළුවන්. නමුත් ජරා මරණයෙන් නිදහස් වෙන්න බෑ. ඉතින් ජරා මරණයෙන් නිදහස් වෙන නම් මෙවැනි දර්ශනයක් තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් අපට දේශනා කරන්නේ. ඉතින් ඒ දර්ශනය අහුවයි කියලා මම ප්‍රශ්නවතුම් වෙන්නේ නැහැ. ඒ ධර්මය අහන එක ලොකු පිනක් අපට. ඒක ලොකු දක්ෂතාවයක්. ඒක ලොකු භාගයක්. ඒ අහන ධර්මය පිනතුනේ හැකි තාක් දුරට මේ ජීවිතය තුළ සජීවී කර ගන්න ඕන අපි. ඊටාව සුළු දෙන්නේ නම් පටන් ගන්නවා. තමන්ගේ ගෙදරින් නම් මේක පටන් ගන්නවා. මේ මහා ලොකු දර්ශනය ඉගෙනගෙන ගිහිල්ලා ගෙදර ගියාට පස්සේ සාමාන්‍ය කෙනා මනම් තියෙනතුනේ මේකෙන් ජීවිතේට ඇබ්සෝබ් වෙන්නේ. ගෙදර ගිහින හොඳට අතුපතු ගන්න, අනිත්යට උදව් කරන, ගෙදර කලින්ට වඩා සමගියෙන් ඉන්න කෙනෙක් වඩා තමපත් වෙනවා. තමන් බාහිර ලෝකෙ අනිත් දැක හිත දෙනා ගන්න කලින් තමන්ට gedare inna de keta dina gana kalinta wada puluwankama tiyena. තමන් ගැන gedare inna de kalinta wada gaurawayak athi wenawa. තමන් හැසිරීමත් එක්ක. බොහෝ විට අපි පිටායේ හිත දිනා ගන්න යනවා. නමුත් gedare එක වහලයක ඉන්න එකවත් අපට හිත දිනා ගන්න බැරි වෙනවනේ. පින්නතේ එහෙම වෙන්න බෑ මේ ධර්මයත් එක්ක. ඒ කියන්නේ හැමදෙනෙම අපට ගරු කරනවා කියන එක නෙවෙයි කියන්නේ. සමහර අසත්පුරුෂමයි ඉන්න අපට ඇනස් කරන්න බෑ. නමුත් පින්නතුනේ බොහෝ දෙනෙක් අපට හිත දිනා ගන්න පුළුවන් මේ ධර්ම මාර්ගයෙන් ඉන්නවත් එක්ක. යනිසංශ තමන්නම පේනට ඕන. තමන්ගේ ළඟ පේන නැක පුද්දා සමාජරයේ කිංචි හේමිනියෝ කාරේ උපවදේයෝ කියන මට්ටමේ තමයි ඉන්නවා. අනිත් අය තමන්ට නොනැති අන් අය තමන්ට දොස් කියන පොඩි වරදෙන්වත් පොඩි වරදක්වත් නොවන්නට ඒ කුඩා වරදින් තමන් ඉදහස් වෙනට ඕන. කර්ණිමෙති සූත්‍රයේ එනතුනේ මේ සඳහා ඉතාම අවශ්‍ය දෙයක්. මේ ධර්ම මාර්ගයන්දී බුදුරජාන් වහන්සේ ඉතාම පැහැදිලිව දේශනා කරනවා යම් සාන්ත පදයක් තමන් කැමති නම් මේ කර්ණිමෙති සූත්‍රයේ දෙන කරුණු විස්තර කරගන්න කියලා. මේ ගුණාංගලික තමයි වෙනතුනේ මේ ගමන මාගේ තමන්ට ශක්තියක් වෙන්නේ. ඉතින් නිතරම අනතිමානී ගුණයේ සුවච බව මේ ආදී සියලුම ගුණාංගෙ වෙනතුනේ හැකියතාව වලට ඇති කරගන්න. එදිනදා ජීවිතේ ඉතාම සරල දේවල් ඇති කරගන්න ගැටුම් හැකියතාව කම කරගන්න. අනේ තැනි බැනුම් අහගෙන ඉන්න කමක් නැහැ පාඩුනේ. ඇතැමිට තමට අසාධාරණ ගන්න වෙනවා. ඒ වෙන අවස්ථාව තමයි වෙනතුනේ තමන්ට ධර්මයේ ප්‍රැක්ටිස් කරපිටේ රිසල්ට් එක බලන්න දෙන අවස්ථාව තමයි. අනිත් කෙනෙක් බනින වෙලාව අනිත් කෙනෙක් තමන් නොසලකා හරින අවස්ථාව අනිත් කෙනෙක් තමන් කරපු දයන් ගැන ගුණ කතන නොකරන අවස්ථාව ඇතැමිට ඔබ කරපු පින්කම වෙන කෙනෙක් කියවීම වෙනසිතල කරන වෙලාව දවසට කියනොතේ තත්පර ගානක් තමන්ට මේක ටෙස්ට් කරන්න තියෙන්නේ තමන් කොච්චර දක්ෂද කියලා බලන වෙලාව මේ ඒ දරාගෙන ප්‍රයෝජන ගන්න නැහැ නේද ඒ වෙන කාම කරන්නේ නැහැ මේ බණහල සිල් රැකලා මේ භාවනා කරලා දෙක පියාගෙන ඉඳලා පෙළේ මල්ලරන් ගිහිල්ලා ඔක්කොම දේවල් එක කරන්නේ අර දවසට තත්පර ගානක ඒ එක්ස්පීරියන්ස් එකට ෆේස් කරනවා. නමුත් අපි ඇටමිටි අවස්ථාවේ ප්‍රයෝජන ගන්න. අපේ පෙන්සින් දවසේ පැවිසියෙන් දෙන මනින්ද බණින්නේ නැහැ. පැවිසියෙන් දෙන මනින්ද ඔරෝගෙන ඉන්නේ නැහැ. අපිට දවසට තත්පරය දෙකයි විනාඩියක් දෙකක් ඔබ මෙන්නේ. අන්නයේ විලාව තමයි පිළිතුනේ මේක ටෙස්ට් කරන්න කියන වෙලාව. ඒ අවස්ථාවම නැරගන්නකම්. ඒ අවස්ථාවම නැරගත්තොත් තමයි මේකට ඔක්කොම දේවල් එක වතුර ගියානේ. මේ මහා සිල්ල කැලණන් කැප කරලා භාවනා කරලා හොඳට සුදුරේ ගියනම් ඇවිල්ලා පිරිසුදු කරලා මේ ඔක්කොම කරන්නේ අර පොඩි වෙලාවට හිතේ කැළඹීම ඇති වෙන වෙලාවට හිත පාලනය කරගන්න තමයි මේ ටික ඔක්කොම වෙ කරන්නේ. අන්නේ වෙලාවට පින්නතුනේ ඉතාම සිහියෙන් ඉන්නවා අපි. සිහිය නැතිවොත් පින්නතුනේ මේක අපට ප්‍රැක්ටිස් කරන්න බැහැ. ඒ නිසා දැනුම රාත්‍රලට වඩා සිහිය අංශයක් වටිනවා කියලා කියනවා. දැනුම රාත්‍රලකට වඩා සිහිය අංශයක් වටිනවා කියලා කියනවා. මුලින් දැනුම තියෙන පුළුවන්. හැබැයි සිහිය නැතිවොත් ඒ දැනුම අපිට ප්‍රැක්ටිස් කරන්න වෙලාවක් නැති වෙනවා. ඒක ගියවස්තන් ඉගෙනවා අපිට. නිතරම පින්නතුනි සිහිය තමන්ගේ හොඳම මිතුර බවට පත් කරගන්න. හිත නිතර කියන්නේ ඒකනේ. හිතට නිතර වීම. මයින්ඩ් ෆුල්නස් කියන්නේ ඒක තමයි. පින්නතුනි තමන්ගේ හිතට තමන් මිතුරෙක් කරගන්න. ඒ තමයි සතිමත් බව කියන්නේ. තමන්ගේ හිතට ඉන්න මිතුරා සතිමත් බව. ඒ සතිමත් බව යම් ශිලාවක තමන්ගෙන් ගෙලිහුණානම් තමන්ගේ හොඳම මිතුරා තමන්ට අහිමි වෙනවා. බාහිර මිතුරන් හොයාගෙන යන්න එපා. සැබෑ මිතුරා ඉන්නේ තමන්ගේ හිතේමයි, තමන්ගේ සිහියමයි. මේ මිතුරා කියන තුනේ නිතර රැකගන්න. මේ මිතුරා තමන්ගේ හිතෙන් අයින් කරගන්න එපා. මේ මිතුරාට තමන්ගේ නිවස, තමන්ගේ හිත නිවසක් කරලා දෙන්න යාට හොඳට වාසය කරන්න. පාස්වන්නික සලසල දෙන්න හොඳ ඇඟක් එන්න හදලා හිතේ හොඳට ඇතුළු ටිකක් සමාදාන විතර හිතට මගේ හිතේම සැකකලා ඉන්න කියලා කියනවා. ඒ හැමෝම තමයි පින්නතුනි තමන්ට බාහිර දේවල් දුක් දෙන්නේ. බාහිර රූප සම්දානය තුනේ තමන්ගේ හිතේ දැන් තැම්පත් වුණ නැති කරන්න බෑ කිසිම දෙයකට. මොකද තමන්ගේ යාළුවෝ ඔක්කොම ෆේස් කරනවා. අර කිංසුකම සූත්‍රයේ තියෙන්නේ නගරයක් තියෙනවා. නගරේ දොරටු හයක් තියෙන අපි කියපහන කිව්වේ. එතකොට ඒ නගරේ ඇතුළට යන දොරටුවේ ඉන්න ඒ කෙනා තමයි සතිය කියලා කියන්නේ. ඇසින් රූප වෙනකොට කනෙන් ශබ්ද වෙනකොටම මේ මිතුරා තමයි ඒව ගන්නවද නැද්ද කියන එක තීරණය කරන්නේ. ඔහු ඒව ගන්න සම්පූර්ණ පාලනයකට යටත්ව තමයි ගන්නේ. ඒ එන දේ යථා පරිදිම ගන්නවා. ඒව විකෘති කරන ඇතුළට ගන්නෑ. වෙනතුනේ මෙවැනි සිතක් අපි හදා ගන්න ඕන. බුදුරජාණන් වහන්සේගේ ලෝකේ පහළ වෙන්නේ උන්වහන්සේගේ සියලුම සත්‍යනේ පිනතුනි මේ සතිපට්ඨාන තුන කැටි වෙලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒකායනෝ අයං වික්ඛේ මග්ගෝ සත්‍තානං සුද්ධියා. සත්‍යන්නේ පිරිසුදු බව සඳහා මේකම මාර්ගය තියෙනවා. සෝක පරිදවන සමති කුමාරය සෝකයෙන් දුරු කිරීම සඳහා දුක දෝමනසන නැත්තංගමාරය දුක් දෝමනස ඉක්මීම සඳහා ඥාන සාධිකමාරය ඥාන ලැබීමට නිබ්බාන සච්චිකිරියය නිවන් සාක්ෂාත් කරගන්න චත්තාර සතිපට්ඨාන ඥාසත සතිපට්ඨාන විතරයි අපිට පිළිගන්නේ බුදුහාමුදුරුවෝ අවුරුදු 45ක් තිස්සේ තනක් උදාරමේ මෙන්න මේ සතිය සහ සම්පජඤ්ඤය නැත්නම් සතිපට්ඨාන සහ සතිපට්ඨාන භාවනා කියන මෙන්න මේ කරුණු තුළ අන්තර්ගත කරන්න පුළුවන්. ඉතින් මේ වටිනා ධර්ම පිනතුනේ හැම මොහොතක්ම සජීවී කරගන්න ජීවිතේ. මෙච්චරයි අපිට සැනසීමකට තියෙන්නේ. අනිත් සියලුම දේවල් වෙනස් වෙන ලෝකයේ තුළ නොවෙනස් වන හිතක් හදාගන්න. ඒ වෙනස් වෙන ද්‍රව්‍ය තුළ හිත බැස ගන්න ගැති අනු වෙන විදිහට තමන්ගේ ආරක්ෂාව, තමන්ගේ පිළිසරණ, තමන්ගේ සිත තුළම, තමන්ගේ ප්‍රඥාව තුළම තමන් ගොඩනගා ගන්න. පින්තුනි බුදුරජාණන් වහන්සේගේ ධර්ම තුළින ප්‍රධාන ඉගැන්වීම් ටිකක් අපි කෙටි කරලා මේ අත්පත්‍රිකාවක් හදලා දෙනවා. ඒකෙම බුදුදහමේ මූලික ඉගැන්වීම් කියලා ඔබට දෙනවා. ඒකත් බලා ගන්න. ඉතින් සම්පකාමසකරණ ගාථාව ඉදලා සඳ පංචකයේ සමුදේවය බැලීම ඔස්සේ අවසාන බුද්ධ වචන වෙන හඳදානි විප්‍රයාමන්තයාමිරෝ වයිධම්මා සංඛාරා කියන ඒ ධර්ම පාඨයේ ධම්මාම තියෙන වැදගත්ම කරුණු ටික මෙහි එක රැසී කරලා තියෙනවා. ඉතින් ඒ කරුණත් ඔබ අධ්‍යයනය කරන්න. අද අපි සාකච්ඡා කරපු කරුණු වල සෑහෙන ප්‍රමාණයක් අද මේ අපි සකස් කරලා තියෙන අත්පත්‍රිකාවේ සඳහන් කරනවා. ඉතින් ශාසන ඉතිහාසය, බුද්ධ චරිතය, බුදු දහමේ කියන මේ තුනම අතුරත් කරන විදිහට අපේ කරුණු අතුරත් කරලා තියෙනවා. ඉතින් ඔබ දක්ෂ වෙන මේ කරුණු ගන්න. ඉතින් මේ හැමදාම කරුණක්ම ඔබේ ජීවිතයට ආලෝකයක් වෙයි. ඒ තුලින් ඔබ ජීවිතයට ආලෝකයේ තවතාවක් දිනු කරගන්න ගමන්ම තමන් ළඟින් ඇසුරු කරන හැම දිනාටම මේ සඳහන් වරක් ප්‍රසාදේ ලබා ගන්නට ඔබ උනන්දු වෙන කරන්න. ඉතින් ඒ සඳහා ඔබට ශක්තිය, ධෛර්යය, වාසනාව, නිරෝගී භාවය, දිගාසිර සම්පatti ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි පින්තුනි, තවත් මේ අතන්ට දහම් ගැටළු අහන්නට තියෙනවා නම් ඊටත් අපි අවස්ථාවක් ලබා දෙනවා. ඇත්තෙන් පින්තුන් අහපු ඒවාට අපි අංශ ප්‍රමාණයකට උත්තර දුන්නා. කල්පනාවෙන් හිටියේ නම් ඒවත් මේ විදිහට ඇත්තම කියවුණා. මේ ආයතන හය ගැනම කියනවා ඇත්තෙන්ම. දැන් දික්කේ දික්කමත්තන් කියන්නේ ඇසෙන් දකින ඒවට. සුතේ සුතමත්තන් කියන්නේ ආහන දේවල්ට. විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන්නේ මුතේ මුතමත්තන් කියන්නේ නාසය දිව ශරීර කියන තුනට මේවට කියන්නේ මුත කියලා. ඔව් විඤ්ඤාතේ විඤ්ඤාතමත්තන් කියන්නේ හිතේ. සාමාන්‍යකයි ඇතුනේ 1800 ගණන් වල මුල් හරිය වගේ 1800 ගණන් වල ඔය 1800 මුලින්ම සියන්නේ කාය මීට අවුරුදු 275කට විතර කලින් 300කට අසන කායෙන් ඊට පස්සේ මීට අවුරුදු 200කට විතර කලින් අමරගුරුනිකාය මීට අවුරුදු 275කට විතර කලින් රාමණිකය පටන් ගත්තා. ඉතින් මුලින් සියමෙන් ඉඳන් සංගරාජ මහමෙල වහන්සේගේ කාලේ සියන්නේකායට ආරම්භය දුනා. ඊට පස්සේ අමරපුරනිකායේ බුරුමේ අමරපුර කියන ප්‍රදේශයෙන් හැගෙන ආවේ. පස්සේ බුරුමේ රාමඤ්ඤ කියන ප්‍රදේශයෙන් උපසම්දාගෙන ආපු නිසා රාමඤ්ඤකය කියලා පටන් ගත්තා. ඔව් ඇත්තම දැන් පාලින් ගන්න සංගණනා කලේ බුදුගන්වනේ 3 මාසයකට පස්සේ පාලින් සංගණනා දෙවෙනි සංගණනා අවුරුදු 100කට පස්සේ තුන්වෙනි සංගණනා අවුරුදු 236කට පස්සේ ඒතර පාලින් ධර්ම සංගණනා කරනකොට ඒ කාලේ වරණයට බුදුහාඳුර වැඩ සිටියේ කාලයේදීම ධම්ම විනය කියලා බෙදලා තිබුණා. යෝකෝ ආනන්ද මය ධම්මෝච විනෝච දේශිතෝ සෝවෝ මමච්චේන සත්තාදි වශයෙන් දේශනා කළා කියලා. මම ධර්මයක් ගැන දේශනා කරන මේක මගෙන් පස්සේ සාස්ත්‍ර වෙන හැටි කියලා තියෙනවා. ඊට පස්සේ සුත්තගේ වේයාකරණ ගාථා උදාන ගාථා බුදුදම් වේදන්නේ කියලා නවම සතු සාසනයකට බෙදලා තිබුණා. එක එක ප්‍රවේදවලට බෙදලා තියෙන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ කාලෙම. හැබැයි දැන් තියෙන මට්ටමට බෙදෙන්න ගත්තේ බුදුපරමණ තුන් මාසක පස්සේ කරපු ප්‍රථම ධර්ම සංගණනක් එක්ක. ඒකෙදි ස්වාමීන් වහන්සේ ඒ විද සූත්‍ර තියෙනවා කියන එකට එහෙම බෙදලා වෙනවා. එතෙන් ප්‍රධාන වශයෙන් සූත්‍ර විනය කියලා බෙදුණා. අභිධර්මයේ කියලා සම්ප්‍රදාය ඒ කාලේ මිනිස්සු ප්‍රමාණිකින් සංවර්ධනය වෙලා ආවා. හැබැයි අභිධර්මයක් කියලා හොඳම පැහැදිලිය සමගාමීව තිබ ඔක්කොම සම්පූර්ණ වුණේ තුන්වෙනි දර්ශනනාට. ඒ කිසිවක් ත්‍රිපිටකයේ හැටියට දෙන කිසිවක් බුදුදහමෙන් බැහැ කියලා අපි සලකන්නේ නැහැ. මොකද බුදුරජාණන් වහන්සේ දේශනා කර දේවල් විතරක් නෙමෙයි බුදුධර්මය කියලා කියන්නේ. ශ්‍රාවකයන් දේශනා කරපු ඒවා විශේෂයෙන් රහතන් වහන්සේ දේශනා කරපු ධර්ම කරුණු බුදුදහමට එකඟ ඒවා ඒවත් ත්‍රිපිටකේ පුරාම තියෙන ඒවත් බුද්ධ වචනේ විදිහටම සඳහන් වෙනවා. ඇත්තම එකල ලංකාවේ තිබිච්ච භාෂාවෙන් තමයි කතා කළේ. එකල ඉන්දියානු භාෂාවට වඩා ලොකු වෙනසක් ලංකාවේ තිබුණේ ඇත්තෙම. එන් දමදිවම උපභාෂාවක් වගේ තමයි ලංකා භාෂාවක් තිබුණේ. ඒකෙම හෙළ භාෂා කියලා අපි කියනවා. ඒ වශයෙන් තමයි හෙළ අටුවා ගෙනෙමත් මුලින් රචනා වුණේ. එතකොට මිහිඳු මහ රහතන් වහන්සේ ලංකාවට එනකොට මේ භාෂාව ඉගෙනගෙන තිබුණේ. එතකොට ඒකේ ලොකු වෙනසක් පරිවර්තනයක් ඇති වුණේ නැහැ ඇත්තෙම. පාලි භාෂාව ත්‍රිපිටකයේ පාලි භාෂාවෙන්ම තිබුණා. ඒතර පාලි භාෂාවෙන් තිබෙන ත්‍රිපිටක ධර්මයි කතා කරපු භාෂාවෙන් දෙකක් සමන්නේ නැහැ. ඒකයි. එතකොට ත්‍රිපිටක භාෂාව බුද්ධ වචනේ තියෙන එක බුද්ධ කාලේ නම් කලින් කිව්වට මාර්ගදී කියලා පස්සේ තමයි පාලි කිව්වේ. ඒ මාර්ගදී හෝ පාලි කියන භාෂාවෙන් තිබෙන එක මුල් නම තිබුණා. ඒක වෙනසක් වුණේ නැහැ. කතා කරන භාෂාව මොන වුණා සූත්‍ර තියෙන ඒ පෙළදහම ටෙක්ස්ට් එක කියෙහෙම පාලි ලැන්ග්වේජ් එකම තිබුණා. ඒක පටබඳින රැගෙන කොට ඒ විදිහටම පටනවා. ඒක දේශනා කරන එක්ස්ප්ලেইন කරන ලැන්ග්වේජ් එක වෙනස් වුණාට ටෙක්ස්ට් එක ඒ ඔරිජිනල් ලැන්ග්වේජ් එකම තිබුණා. ඔරිජිනල් ලැන්ග්වේජ් එක ට්‍රාන්ස්ලේට් කරන්න නෑ. සාමාන්‍යයෙන් අපි මාගදී කියලා කියන්නේ දැන් තියෙන භාෂාව. සංස්කෘතයෙන් යනවා සමහර ටෙක්ස්ට් ඒවා මහායාන ග්‍රන්ථවලට දාලා යන්නේ. මුල් කාලේම මාගදී භාෂාවෙන්ම කිමිච්ච සමහර ඒවා සංස්කෘත භාෂාවට සමහර සූත්‍ර පරිවර්තනය කළා තියෙනවා. විශේෂයෙන් මහායාන ධර්මයේ තියෙන හුඟක් සූත්‍ර මහායාන විතරක් නෙවෙයි ථේරවාදයේ තියෙන සමහර සම්ප්‍රදාය සර්වාත්‍යවාදී කියලා කොටසක් තියෙනවා. ඒ කොටසෙත් හුඟක් ග්‍රන්ථ සංස්කෘත භාෂාවෙන් තියෙනවා. ඥාන ප්‍රස්ථානාව කියලා තියෙනවා. ඒ වගේ ග්‍රන්ථ ගානක් තියෙන ඒවා සංස්කෘත භාෂාවෙන් තියෙනවා. හැබැයි පාලි භාෂාවත් එක්ක ලොකු වෙනසක් නැහැ. පාලි භාෂාවෙන්ම සංවර්ධනයක් කියන්නේ මුලින් සංස්කෘත කියමුනේ ඒකෙම තමයි පාලි භාෂාව හැදෙන්නේ. පාලි භාෂාව. ඔව් සංස්කෘත පරණැන්වක් පාලි භාෂාව ඊට වඩා අලුත්. දැන් වේද ග්‍රන්ථයෙන් වෛදික ග්‍රන්ථයෙන්ම කොත්ේම තියෙන සංස්කෘතයෙන්. ඒකට පෙරදහම පාලි භාෂාවෙන් නැත්නම් මාර්ගදී භාෂාවෙන් කියන එකෙන් තියෙන්නේ. එතකොට ථේරවාදී කියන පාලි සමහර සූත්‍රයක් ඒ විදිහටම සංස්කෘත භාෂාවෙන් සමහර සම්ප්‍රදායවල දැක්කත් තියෙනවා. සමහර පොත් චීන භාෂාවෙන් තියෙනවා. තිබෙට භාෂාවෙන්, ටිබෙට් භාෂාවෙන් තියෙන සමහර. දැන් අය සුත්ත සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. සුත්ත සෙන්ට්‍රල් කියලා. පළවත් තේරේ දැන් ලෝකේ තියෙන සියලුම ලැන්ග්වේජස් වලින් දැන් පරිවර්තනය කරන සියලුම පොත් ඒකට ඇතුළත් කරලා තියෙනවා. සමහර සූත්‍ර භාෂා 20 ගණන් විතර තියෙනවා. ඒ නිසා සුත්ත සෙන්ට්‍රල් කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඇත්තම ඒ ඔක්කොම ඉස්සාල කැපවීමකින් කරන්නේ ඒවට මාසෙන කවුරුවත් උපතින් බෞද්ධයෝ නෙවෙයි. අනේකයි වැඩෙත්. එයා සම්පූර්ණ ජීවිත ගත කළ සොයිස්සාල පරිත්‍යාගයක් තමයි අපිට හිතාගන්නවත් බැහැ. ඒකෙන් දැනට බුදුදහම හැටියට යම් තාක් පොත් තියෙනවා නම් ඒ සියල්ලම ඇතුළත් කරලා තියෙනවා. පාලියෙන් තියෙන ඒවා, සංස්කෘතෙන් තියෙන ඒවා, ටිබෙට් වලින් තියෙන ඒවා, තායි වලින්, බුරුම වලින් හැම භාෂාවන් වර්තමානයේ පරිවර්තනය කරපු ස්පැනිස් වලින් ඉඳන් සමාන සූත්‍ර තියෙනවා. ඉතින් ඒ නිසා ලොකු වාසියක් තියෙන වර්තමානයේ ධර්මයේ ඉගෙන ගන්න කෙනෙකුට ඕන භාෂාවකින් ඒ අදාළ ටෙක්ස්ට් වලට යන්න පුළුවන් අපිට. මූලික රෙෆරන්ස් වලට යන්න පුළුවන්. ඉතින් ඒව නිකන් හරි බලන්නේ මිනිස්සු විශේෂයෙන් හාමුදුරු වල මුල් වෙන්නේ ශ්‍රී ලංකික හාමුදුරුත් නෙවෙයි, බුරුම හාමුදුරුත් නෙවෙයි, සමහර කාලේ හාමුදුරුත් නෙවෙයි. බටහිර අය, යුරෝපීය අය හැමෝම ගිහිල්ලා පෙරදිග මහනෙලා එයා සම්පූර්ණම ජීවිතය ඒ වෙනුවෙන් කැප කළා. තමන්ගේ සියලු මධ්‍යාවන හැකියා කුසලතා දක්ෂතා සියල්ලක්ම දහමනේ කැප කළා නිසරණ අධ්‍යාසයෙන් කිසිදු ලාභ ප්‍රයෝජනයක් සඳහා අඩුමානේ වල නමවත් දහන්නේ නැහැ. දැන් අපේ අය දෙයක් කරන්න ගියාම නම ප්‍රසිද්ධ කරගන්න උත්සාහය ධර්මයේ විදියට පුදුමයි. අපිට ලැජ්ජා වෙන්නේ. මේ පොඩි දෙයක් කළා කරපු දෙයට වඩා බොරුයි. ඒ මිනිස්සු මෙච්චර ජීවිත කැප කළ අවුරුදු 50කට කැප කළා කරේ කවුද කියලා නමවත් හොයාගන්න බැහැ. ඇත්තම අපි ඒ සරල දේෙන් යන්නට ඕන. දෙයක් කළා මමයි කරේ කියලා ඉස්මතු වෙන ගියොත් ඒකේ වටිනාකම 90% අඩු වෙනවා. ඉච්චර මටම වැටෙන්න හොඳ නැහැ අපි. ඒක කළා Taman නොකරනවා වගේ පැත්තකට වෙලා ඉන්න. එතන තමයි අපේ ගුණේ තියෙන්නේ. එනිසා මේ ධර්මයේ නාමයෙන් අපි කරන දේවල් කරද්දී වා සැලකිලිමත් වෙන්න ඕන. අපට හුඟා අපේ කුසලිය අඩු වෙනවා. මේ අපේ මේ තියෙන අපේ තෘෂ්ණා දෘෂ්ටි මානකින්ද. මේ සමහර තමයි හුඟා කැපීම් කරන අය ඇත්තෙන්ම ඒවලන් නමකින්වත් ප්‍රසිද්ධ වෙන්නේ නමවත් නැහැ කට්ටිය. එළකට දුක ඇත්තෙන් මෙයයි හඳුනා ගන්නත් අපට අවස්ථාවක් නැහැ කියන්නේ. ඉතින් එතරම් කැපීම් කරන පිරිසක් වර්තමානයේ ඉන්නෝ. ඒ නිසා අපි මේ දේවල් ගැනවත් කිසියම් ආදර්ශයක් ගන්න ඕනේ නැත්නම් අපි. කෙනෙක් සම්බදානම් ධම්මදානම් ගැනදී විදිහට ධර්මදානේ නිහෙම දානේ. මේ ඉහෙලම දානේ මෙච්චර කැපල මිනිසු කරන්නේ තමන්ගේ නමවත් දාන්න නැතුව මේ කරන කැපුනේ. නිකයි කියුවේ දැන් ලංකාවට. ඇත්තම මේ කොටස් වලට බෙදෙන එක බුරුමේ කාලයක් වගේ රටවල් යම්සි මට්ටමකින් තියෙනවා. ඔව් ඒ සම්ප්‍රදායන් තියෙනවා. තිබ්බට අර මහා සම්ප්‍රදාය තුලම එකට වැඩ කරනවා. දැන් ලංකාව වුණත් එහෙම නිකාය වෙන වශයෙන් ඔබ සමාජ පිටකම් කරාට විනය කර්ම කරාට කටයුතු වලදී බණ කියන්නේ ගියත් හැම දෙයක් පන්සලක හැම නිකායම පන්සලේ ඉන්නවා. දැන් අපි හිටිය පන්සලේ ඒ හැම නිකායකම ආදුර එකට අපි ඉගෙන ගත්තා. තමන් නිකායම් වලට දන්නවත් එහෙම ભેදයක් නෑ ඇත්තෙන්ම. ඒ ස්වාමීන් වහන්සේලා අතර ඇත්තෙම දැන කොහොමද ભેදයක් නැති මට්ටමට ඇවිල්ලා. අර උපසම්ප්‍ර විනය කර්ම වගේ විශේෂ කාරණාවල තිය අදාළ ආන්දරික තුලව කළාට සාමාන්‍ය වැඩ කටයුතු කරද්දී විතරක් නෙමෙයි පන්සලක වැඩ කටයුතු කරද්දී එහෙම නිකාය වශයෙන් වෙනසක් නිකාය ඇතුලේ ඇත්තෙම දැන් අපි කලින් සඳහන් කළේ දැන් මහා නරුවේ වෙනට උපසම්ප්‍ර නැති වුණානේ. ඒ ගණිතාංශලේ කියන මට්ටමට පත් වුණා ආන්දරික. ඉතින් ගියේ ගෙදර කටයුතු කරන ගමන් ඉන්න පිරිසකට පත් වුණා. හැබැයි එයා ලොකු සේවයක් කළා. මොකද එයා ත්‍රිපිටකය ආරක්ෂා කළා. පන්සල් ටික රැකගත්තා. ධාතු කරෝ ටික, ධාතු මහසල ටික, චෛත්‍ය ටික ඔක්කොම රැකගත්තේ නැත්තේ. සීලෙ අඩුපාඩු කම් වුණා. ඒත් පස්සේ තමයි නැවත උපසමදා සියමෙන් සියමත්ෙන් වෙනාවේ. එතකොට සියමෙන් වෙනාම් වයිසිය නිකයි කියලා ගත්තා. බුරුමෙන් ආපු අය රාමණිකාය වුණා. බුරුමෙන් තාමරදී ආපු අය අමරපුණි කවුද එහෙම බෙදුනේ ඒක සමදත් දෙන්න. ඒක තමයි මොලේ කියන්නේ. ඔව් ඒ කියන්නේ කායිම ඒ කොටස් ප්‍රධාන කොටස් දෙකක් තමයි අස්තික මලක් කියලා කියන්නේ. ඒක කොනේ මේ දවන්දනාංශයේ පිරන්පලන් කවුරු 200 කියලා කියන පස්සේ. කියන්නේ බුද්ධ වර්ෂ 236 දී තමයි බුදුදහම ලංකාවට ලැබුණේ මේ දවන්දනාංශය. බුදුහාම කියන කල අවුරුදු 236 කට පස්සේ ත්‍රිපිටක ග්‍රන්ථාරම්භකලේ බුද්ධ වර්ෂ 440 දී. කියන කල අවුරුදු 400 කියන අර්ථ මෙහෙම හඳුනගත් පැඩලා අවුරුදු 216 කට පස්සේ. 216 කට පස්සේ. පාලි භාෂාවෙන් තියෙනවා. ලංකාවේ, තායිලන්තයේ, බුරුමේ, කාම්බෝජයේ ඒ ඔක්කොමගෙම පාලි භාෂාවෙන් තියෙනවා. ඒ පාලි භාෂාවම තමයි පාලි ටෙක්ස්ට් සොසයිටි කියලා එංගලන්තයේ පාලි පොත් සමාගම කියලා පටන් ගත්තනේ. ඒ ඇත්තේ පාලි වලින්ම තමයි ටෙක්ස්ට් එක ලෝකෙට අරන් ගියේ. ඔය ගයිගර් කියලා එහෙම හිටියේ. ඒ කට්ටිය රිස් ඩේවිස්, බ්ලැවස් මැතිනි වගේ කට්ටිය එකතු වෙලා පටන් ගත්තනේ. මේ විශේෂයෙන් රිස් ඩේවිස් කියන කෙනා එංගලන්තයේ පාලි පොත් සමාගම පටන් ගත්තනේ. යාලා පාලි ටෙක්ස්ට් එහෙම පාලි භාෂාව රෝමන් ලෙටර්ස් වලින් ගැහුවේ කට්ටිය. යහුවේ එවන් මේ සුදන් කියන එක ඊ යන්න වී යන්න එහෙම කරුවා එහෙම පාලි ටෙක්ස්ට් එක රෝමන් ලෙටර්ස් වල ඊට පස්සේ ඒකම ට්‍රාන්ස්ලේට් කරා ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකම දුන්නා ඒ විදිහම දුන්නා ඒ වචන එක තමයි දැන් ඔයාලට මුලින් යන්නේ ඒකම නැත්නම් පස්සේ කාලේ තවත් භාෂා ගන්න පරිවර්තනය කරලා ඉතින් ඉන්දියානු එක ගෝයෙන් කයිසෙන් ගෝයෙන් කා ඔය යා නැවත සංස්කෘත භාෂාවට ඒ කියන්නේ පාලි භාෂාවනොත් එයා වෙන බෙස් එකක් පටන් ගත්තා. ඒකෙන් නැවත ඒව ටයිප් කරලා භාෂා ගානකට නැවත පරිවර්තන කරනවා. තියෙනවා විවිධ මතවාද වෙල එහෙම වෙනවා. මොකද මේ තියෙන මුල් මතය වෙනස් වෙන සාර්ථකත්වයකට ගිහිල්ලා බෙදෙලා එහෙමත් දෙයක් වෙනවා. ඇත්තම දැන්ට ඒකම වෙන පැත්තකුත් තියෙන ලෝකෙ නැත්තේ නැහැ. නමුත් ඒ අතර නියම බුදුදහමට ඇවිල්ලා ඒක ප්‍රැක්ටිස් කරලා ඒක රිසල්ට් එක ගන්න සාර්ථකත්වයක් තියෙනවා. ඒකයි. ඒ නිසා අර බෙදෙල යන පිළිස අතරින් බෙදිච්ච එකතු වෙන පැත්තකුත් තියෙන ලෝකෙ. ඒ හොඳ ප්‍රවණතාවයක්ත් තියෙනවා. ඒ නිසා දැන් මාර්ගඵල ලැබුවොත් ධ්‍යාන ලැබුවොත් ඒ ළඟපු කෙනා මොනනිකායේද මොන සම්ප්‍රදායේද ආදර නැහැ. ඒකට ඔක්කොම ඒකරාශී වෙන ගතියක් තියෙනවා. දැන් අපි කියමු හොඳ කෙනෙක් ධ්‍යාන විඥා ලැබලා මාර්ගඵල ලැබලා රහතන් වහන්සේ කෙනෙක් වුණා කියලා. එයාගේ බණහන් ඔය කිසිම සම්ප්‍රදායක් ගැටලුවක් නැහැ. ලෝකේ කවුරුත් බුදුදහමේ සම්ප්‍රදායෙන්ද කරන්නේ වෙනත් ආගම්වල එනත් යන බණහන් ඊට පස්සේ. ඒ නිසා අපි ඒ තත්ත්වෙට තමයි අපි ඉස්මතු කරගන්න ඕන. මොකද සම්ප්‍රදාය වශයෙන් අපි බෙදෙන ලෝකයේ තුල නිවැරදි ධර්ම ඉස්මතු කරගෙන ඒ ධර්ම අපි අපේ ජීවිතවල ප්‍රයෝග කරගන්න බලන්න ඕනේ. එතකොට ඒක තමයි මේ විසිරලා තියෙන ටික ඔක්කොම ඒක රාශි කරගන්න ක්‍රමය. අනිත් පැත්තට වෙනත් ආගම්වලුත් බෙදි බෙදි යනවා. අපේ ආගම විතර නෙමෙයි. දැන් සමහර ආගම් කියන්නේ ඒවලගේ ආගම් කොටස් 60%කට බෙදුන කාලේක ආගම විනාශ වෙනවා කියලා. නම් සඳහන් කරන්න අවශ්‍ය නැහැ. සමහර ගම් කියන අපි හිතන ලෝක ව්‍යාප්තයේ ලෝකෙට හානියක් කරේ නම් ලොකු කලක් වලට යන්නේ නැහැ. එයාම විනාශ වෙනවා ඒක. නමුත් මේ ධර්මයට එහෙම වෙන්නේ නැහැ. මේ ධර්ම වාක් ඉදිරියේදී ලෝකයාගේ පිළිගැනීමට ලක් වෙනවා. ඉතින් අපට ඒ ධර්මයට අපිට අපේ ශක්තිය දාන්න ඕනේ. ඒක නිකම්ම වෙන්නේ නැහැ. අපි ඒකට අපේ දායකත්වය දක්වනවා මේක. විශාල පිළිසක් ඒ සඳහා කැපවීම කරනවා. මිල පුතාල නිවිනා කරන ශ්‍රමීන් කැප වෙනවා. ජීවිත කැපවීමෙන් කරගෙන ඉන්නවා. දැන් අපිම සමන්ගේ හොඳ බද්දරේ යවන වයස ඒ විවාහ ජීවිත වලට පත් නොවේ. ඒ වගේම මෙන් වෙන අම්මා තාත්තගේ මෙන් වෙලා සම්පූර්ණම ජීවිත කැප කරලා මේ ධර්මනේ යෙදෙන පිළසක් තියෙන ලෝකේ. සමහර ආරණ්‍ය වල ඒක ආරන්නේ දැන් අක්ෂේ ලංකාවේ ගත්තා. ඔය නා වෙන ආරණ්‍ය වගේ හැම තැනම එක දැනක රටවල් 25ක තියෙන අඳුර එක තැනින්. ඒ අය සම්පූර්ණම ජීවිත කැප කරලා ධර්ම වෙනින් කැපෙන්න නිකන් බණ බහන කෙනෙක් නෙවෙයි. ඒ අය වෙන භාෂාවට ට්‍රාන්ස්ලේට් කරනවා. ඒ වගේම මන කියනවා පොත්පත් තියන කාලේ ආනවා අමල කාර්යවලට වැඩසටහන් කරනවා. දැන් ළමයි සතියේ තවත් දවස් 10 ගෙදර පස්සේ අපේ මෙහින සාන්නාසිකෙන මෙසි කොට යනවා මන කියන්නේ. ඒ ඥාතින් ඔක්කොම මේ එක රාසිකලේ ගමේ මන කියන්නේ. ඇත්තෙම බුදුදහම කියලා ගන්න නෙවෙයි යන්නේ. යන්නේ මයින් කොල්නස් එක ගමන ළමින් කයින්ස් ගමන නෑ. ඒ කවුරුත් බෞද්ධ කරන්නේ නෑ. ඔව් ඇත්තම අපිට දැන් වර්තමානයේ ලෝකෙම බුදුදහම ව්‍යාප්ත වෙන ඇත්තම දැන් වෛද්‍ය විද්‍යාවේ මොනක් මනෝ වෛද්‍ය විද්‍යාවේ බුදුදහමේ සංකල්පය වෙන එක්ස්පෙරිමන්ට් කරලා කරනවා ඇත්තම. ඒක බුදුදහම කියලා කියන්නේ නැහැ. කිව්වොත් සමහරවිට පිළිපදින්නේ නැහැ නේද? දැඩි ආගමික මතවාද වලින් නැහැ. බුද්ධ කන්සෙප්ට් එකක් ගන්න මේවලා ප්‍රැක්ටිස් කරන්න කැමති නැහැ. නමුත් එයාට මේ ධර්මයේ තියෙන හොඳ දේවල් මානසික ස්වය සඳහා තියෙන දේවල් විවිධ ආගම් වලින් දර්ශන වලින් වෛද්‍ය විද්‍යාවෙන් වගේ මිනිස් වතට ගේන යනවා. එකපාරම ඩිස්ටන්ස් එකට ගෙනෙන්න බෑ ඇත්තම. ඒකෙන් යම්සි ධර්මයක් අත්මාර පස්සේ තව ගැඹුරට යනවා. දැන් ලංකාවේ මයින්ඩ්ෆුල් ස්කූල්, මයින්ඩ්ෆුල් පිරිවෙන, දැන් මයින්ඩ්ෆුල් පාර්ලිමන්ට් දක්වාම යනවා. හැම පැත්තටම ව්‍යාප්ත වෙන එක. මේ මෙඩිටේෂන් කරලා ඉස්සෙල්ලා මේ මෙඩිටේෂන් කරලා වාක්‍යයෙන් අපේ මනරිතියන් පස්සලට ගියේ මාසලේ ඒ වගේ වාක්‍යවලේ ප්‍රතිප්‍රතිපදින ගැට ඉන්නවා දැන් කියමයි ඒක ගැන මට එච්චරම දැනුමක් නැහැ මාගේ එච්චර අධ්‍යයනය කරන්න නැහැ මට කියන්න මාගේ දෙක එච්චරම තියන්න මාගේ එහෙනම් හොඳයි කාර්යයක් ගත වුණා හැමදෙරට වෙනම් බොම්පින් ඉතින් මෙයන්ටම මේ ඉගෙනගත්තු දේවල් ප්‍රධාන දේ තමයි තමන්ගේ ජීවිතවලින් ක්‍රියාත්මක කරන්න බලන්න අපි බොහෝ විට ධර්ම කාරණා ඉගෙන ගත්තාම අපිට හිතෙන අනිත් දේ මේක ප්‍රැක්ටිස් කරත් හොඳයි කියලා නේ තව තියෙන කලින් තමන් හිතන මගේ ජීවිතේ කොච්චර මම මේක ප්‍රැක්ටිස් කරනවද කියලා ඒක කරන ගමන්ම අනිත් එක කරන්න දැන් අපි අර කරුණාවේ සම්බන්ධයක් ඇති වෙන්නේ නැහැ. ඔබත් එහෙම කියන ඔබේ හිතේ ලොකු කරුණාවක් අනිත්‍යයෙන් තියෙනවා. ඒක හොඳයි. නමුත් නිතරම අපි ඉගෙන ගන්න දේ තමම බලන්න තම මේක කොච්චර හොඳට මේවට කරනවද කියලා. ඒක තමයි පළවෙනිම දේ. ඊට පස්සේ අනිත්‍යයට යනවා මේකත්. කොහොම හරි යනවා. ඒක වළක්වන්න බෑ. තමන්ගේම යනවා මේක. අපි දැන් ඉගෙන ගන්න නිතරම තමයි ඉගෙන ගන්න මේක මම මගේ ජීවිතේ නම් උපරිම ප්‍රැක්ටිස් කරනවා කියලා. එතකොට අනිත් ලෝකෙටත් නියම යනවා කියලා. අනේ කියන තැනද මේ පොසන් පොහේ නිමිති කරගෙන පිළිතුරු බොහොමත්ම ශ්‍රද්ධාවෙන් උදෑසන පටන් සිල් අරගෙන ඉඳලා මේ අවස්ථාවේදී ධර්ම සාකච්ඡාවට ධර්ම දේශන සහභාගී වුණා. මේ සියලු මාතන රැස් කරගත් කුණ ධර්මයන් අපරමේ මෙලිය ඥාතියෝද මේ පින් අනුමෝදන් සෝපත්ත්වා. මේ පින් සෝපත්තේ යම්තාක් සත්‍යම් මේ විශේෂ වල සිටින්නම් ඒ හැමදෙනාමත් මේ පින් සෝපත්ත්වා කියන ප්‍රාර්ථනාවෙන් අපේ නීගේ ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරමු. හෙදන්නේ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාතියෝ. හෙදන්නේ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. හෙදන්නේ ඥාතීනම් හෝතු සුඛිතාන්තු ඥාතයෝ. රැස්කරගත් මේ සියලු පුණ්‍ය ධර්මයන් සම්මවිස්තික දෙවියනුත් අනුමෝදන් වේවා. මේ ලෝකයක් සම්බුද්ධ ශාසනයක් බොහෝ කාලයක් රැකදෙත්වා කියන ප්‍රතුමෙන් අපි දෙවියන්ටත් පුණ්‍ය අනුමෝදනා කරමු. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාමයි පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාමයිත්වා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනම්. ආකාශට්ටාච බුම්මට්ටා දේවානාගාමයිත්වා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. අනේ පිනතනේ සිල් පවරණය කිරීම සඳහා සෝදානම් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံติ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံติ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံติ සංඝං සරණං ගච්ඡාමි තතියංติ බුද්ධං සරණං ගච්ඡාමි තතියංติ ධම්මං සරණං ගච්ඡාමි තතියංติ සංඝං සරණං ගච්ඡාමි. ආන ධම්මනාති පාතා නේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දානා නේරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සිතරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. හොඳයි පින්වතුනි, මේ අත්තන් හිමිදිරි පාන්දර පටන් අද දින මේ තාම වටිනා විදියට සිල් වැඩසටහනට සහභාගී වුණා. ඉතින් මේ පින්වතුන්ට මේ පින්කම ඉතාම ලස්සනට කරගන්න ලැබුණේ විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා මේ තාම හොඳට මේ පින්කම සංවිධානය කරන නිසා. ඉතින් දින ගානක් තිස්සේ මේ සඳහා මහන්සි වෙනවා ස්වාමීන් වහන්සේලා. පොහොය වැඩසටහනක් කරනකොට ඉතින් මේ පින්වතුන්ට පේන්නේ උදේනකොට මේ පොඩු ටිකක් කියලා දෙන විතරයි පේන්නේනේ. නමුත් මේ ස්වාමීන් වහන්සේලා දින ගාන ඔබට මේ දූවිලි පොඩක්වත් නොමැගෙන විදියට මේ පිරිසුදු කරලා ලොකෝ කැපවීමක් මේ ස්වාමීන් වහන්සේලා කරනවා. ඇතැමිට දැන් අපි මෙහෙම ලබන කිව්වත් අනිත් ස්වාමීන් වහන්සේලා මුවාක් මේ සඳහා පිටිපස්සෙන් ඉඳගෙන උපකාර කරනවා, මහන්සි වෙනවා, පෑන ඉවරාගෙන. ඉතින් ඒ සියලුම ස්වාමීන් වහන්සේලා අපි නිතරම ආශිර්වාද කරන්න ඕන. ඉතින් ධම්මපීති හාමුදුරුවෝ, සදානසාරි හාමුදුරුවෝ, හිමුරානන්ද හාමුදුරුවෝ ඇතුළු ස්වාමීන් වහන්සේලාගෙන් ලැබෙන ලොකු සහයෝගය නිසා මේ පින්කම් හොඳට කරන්නේ. ඒ සියලටම නායක ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරනවා. ඉතින් ඒ සියලුම ස්වාමීන් වහන්සේලාට තමයි පින් දෙමු. උන්වහන්සේලාගේ සියලු අධ්‍යාපනික ආධ්‍යාත්මික කටයුතු සඵල කරගන්නට, උන්වහන්සේට නිරොග් නිරෝගී සම්පන්නිය දිවාසිරි සම්පත් ලැබෙනට මේ පින්කම් ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්කම් වඩාත්ම සාර්ථකව කරගන්නට දානමාන ආදී උදව් උපකාර කිරීමෙන් බොහෝ දෙනෙක් වෙහෙස මාසුනා. ඉතින් ඒ හැම දිනාටමත් අපි ආශිර්වාද කරනවා. ඒ හැම දිනාගේම සත් ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරගෙන වඩ වඩා මේ ධර්මයේ තුලෙහික් මැනට ඒ හැම දිනාටම ශක්තිය, ධෛර්යය, නිරෝගී භාවය, දිගාසිරි සම්පත් ලැබේවා කියලා. පින්තුනි, හැම දිනාටමත් මේ රැස් කරගත් උතුම් පින්කමලායිසන්සෙන් මෙලොව ජීවිතයේ සුවපත් භාවයත්, පරලොව ජීවිතයේ සුභදිනාමිත්‍යයන් ප්‍රාර්ථනානුකූලව ඉතාම ඉක්මන් භාවයකදී උතුම් නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්නට මේ පින අප හැම දිනාටම හැම ආකාරයෙන්ම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දුක්ඛං පඤ්චාච නින්දුක්ඛං භයං පඤ්චාච නිබ්බයං සෝකං පඤ්චාච නිස්සෝකං වන්තු සම්මේති පානිනෝ දුකින් මේ සං දුකින් මේ දෙත්වා දියෙන්